හොඳයි පින්වතුනි, සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ ෆේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී මේ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පිංගතුනි, තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට දෙච ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවනම් ඒ අවස්ථිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභාවේ ස්ථානයක ඉන්නවනම් ඒ ගත මිදිරා සුගත මුදිත වෙන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, ප්‍රථමයෙන්ම සියලුම දෙනා සිහිපත් කරගන්න අනාදිමත් සංසාරයක ඉඳලා මේ ආපු භව ගමනේදී තමන් විසින් ආර්යයන් වහන්සේලාට යම් කිසි නිගාවක් කරලා තියෙනවා නම් ආර්යයන් වහන්සේ නමක් බව නොදැන හෝ දැනගෙන හෝ ඒ අයව පල්ලෙහාට දාලා තමන් ඉහළට දාගෙන ආදි වශයෙන් දේවල් කරගෙන තියෙනවා නම් ඒ ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පින්වතුනි, අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කර ගන්නවා. එහෙම වෙලා තියෙන කවුරු හරි ඉන්නවා නම් ඒ අයට ඉදිරි මාර්ග ඵල සකස් වෙනවා කියලා සීලම දෙනා අදිස්ථාන කරන්න. හොඳයි පිංගතුනි, ධර්ම දේශනාව ආරම්භයේදීම කරුණක් තියෙනවා, ඒක මම කියලා ඉන්න. ඒ තමයි පිංගතුනි, අපි දැන් බොහෝ අවුරුදු ගානක ඉඳලා මේ සද්ධර්මයේ කතා කරගෙන මිනිසුන් සද්ධර්මය අවබෝධ කරගෙන ඉදිරියට යනවා. ඒ අය උදෙසා දැන් මේ අත්බැවේ තුලදී හැකි උපරිමයකින් මේක කරලා කෙලවර කරගන්න උත්සාහයක් දරන පිරිස උදෙසා අපි ආරාමයක් ඉදි කරනවා. ඒක සීල දෙනාම දන්නවා ඇති. ඒකේ පළවෙනි අංගයේ විදිහට කෝටි 2ක විතර මුදලකින් ලංකාවේ සල්ලි වලින් කෝටි 2ක් විතර වියදම් කළා. ඒකට අපි ඉඩම ගත්තා අක්කර 15ක ඉඩමක්. දැන් ඒකේ ඉඩමේ වැඩ කටයුතු සියල්ල ඉවරයි. දැන් මෙතන ඉඳලා අපි ඒ ආරාම කටයුතු ඉදි කරන්න වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒ අතරතුර පින්වතුනි, මොකද අපි මේ ධර්මයයි ඔබයි කියන නම සංවිධානයක නමක් ඉදිරියට අරයන් හිතලා තිබුණේ නැහැ. නමුත් ලංකාවේ ඉඩමක් රෙජිස්ටර් කරනවා නම් ඒකේ විදිහට තියෙන්න ඕන නිසා දැන් ඉතින් ඒකත් කරන්න ඉතින් සමිති වාර්තා රේමේ හදන වැඩ පිළිවෙලකේ මහතුරු ඉදිරියේ ඉන්නෝ. ඒ සමිති වාර්තා හදලා මම හිතන්නේ ඊළඟ සතිය වෙනකොට ධර්මයයි ඔබයි කියලා account එකක් ගන්න පුළුවන් වෙයි. මොකද පින්වදනි, අපෙන් බොහෝ පිරිස් අහලෙවලා තියෙනවා අපිට කුටියක් පූජා කරන්න ඕනේ ආදි වශයෙන් කියලා. ඉතින් මේ පිරිස් වලට මේ මුදල් අරහිමේ එවන්න වැඩ පිළිවෙලක් කරන්න. ඊළඟ සතියේ බදාදා විතර වෙනකොට ඒ account එක හදලා දෙන්නම් කියලා ඒ වටත් ගොඩාක් forms පුරවන්න තියෙනවලු. ඉතින් බොහොම සුළු පිරිසක් තමයි ලංකාවේ මේ කටයුතු කරන්නේ. ඒ අතරතුර හැම මයිදන් හැම පෝයකටම ත්‍රිපිටක පූජාවක් කරන්න යන්න ඕනේ. දැන් මේ හෙට ගාල්ලේ පැත්තේ ඉතින් ඒ කියන්නේ මේ පිරිසගේ මුළු දවසම එතන. උදේ පාන්දර ගියාට පස්සේ රාත්‍රියේ තමයි ආයෙ ගෙදර එන්නේ. එකම පිරිසක් තමයි මේ කටයුතු වල නේදා ඉන්නේ. පුරු පිරු පාරමිතාවල බල ශක්තිය ඇතු ශ්‍රී සම්බුද්ධ ශාසනය කරපින්නාගෙන කටයුතු කරන පිරිස්. ඉතින් ඒ අය මේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම සිංහතුනි අපි ඒ කුටි නිර්මාණය සඳහා ඒ අවශ්‍ය අස්තමේන්තු ලබා ගැනීමෙන් පවතිනවා. එකක් අහම ආයි කතා බහ කරලා තව ඒකට යන ගාන අඩු කරන්නේ කොහොමද ආදි වශයෙන්. මොකද පින්වතුනි ඔතනට යන පිරිස් සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න යන කවුරුත් වතන නැහැ. නමුත් මූලික ආරක්ෂාවක් සැපයෙන පරිදි කටයුත්තක් තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා අපි නන්දේසින් හොයලා බලලා එක එක විදි අනුගමනය කරලා බලනවා මේ කුටියක් සඳහා යන මුදල අවම කරන්න. නමුත් මේ මම හිතන්නේ මේ එංගලන්තේ ඉන්න අපිට ඊගෙන ඉතර අවබෝධයක් නැහැ. නමුත් ලංකාවේ වියදම් බොහොම සර මට්ටමක තමයි තියෙන්නේ. නමුත් ඉංගුදිනේ මගේ ප්‍රාර්ථනාව නම් පුළුවන් තරම් අවම ගානක් ඒ උදෙසා ඒවි කියලා. ඒකට හේතුව තමයි සිංහදෙනි යම්කිසි පුද්ගලයෙකුට හිතුණා නම් මට කුටියක් හදලා පූජා කරන්න ඕනේ කියලා. ඒ පුද්ගලයාට ඒක කරගන්න ගෙවල් උඩන් උගස් තියන්න උනොත් එහෙම ඒක සුදුසු නැහැ. ඒක නිසා අපි ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. අපි මේ මහත්තුරුත් එක්ක කතා කරගෙන යනවා. මම ඔබට ගිය සතියේත් කිව්වා ඒ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව ඒ වැඩ කරන මහත්තුරු බාසුන් නැහැලාට සහ අමුදුර අපි වලට විතරයි අය කරන්නේ. ඒගොල්ලන්ගේ ගාස්තු මුකුත් අය කරන්නේ නැහැ. ඉතින් එහෙම මට්ටමක ඉන්නවා. ඒ වගේම මම හිතන්නේ මේ වැඩ පටියුතු පටන් ගන්නකොට අපිට පුළුවන් වෙයි එක එක જાතියෙන් ඒකට අවශ්‍ය සප්ලයර්ස් ලා හොයලා දෙන්න. මොකද ඔබ දන්න අඳුර ණය ඇති. කෙනෙකුට කියන්න පුළුවන් ආ මන් දන්නවා වැලි අඩුවට ගන්න පුළුවන් තැනක්, මන් දන්නවා ගල් අඩුවට ගන්න පුළුවන් තැනක්. මොකද සිංහදෙනි මේක අපි හැමෝගෙම දෙයක්. ඒක ඉතින් ඒ ආකාරයෙන් සිද්ධ වෙයි. කොහොමත් මම හිතන්නේ ඊළඟ සතියේදී ඒ උදෙසා වැඩ කටයුතු ආරම්භ කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මොකද මේ වෙනකොට යම් මුදලක් පූජා කරලා තියෙනවා පිරිස්. ඒ වගේම මේ පැවිද්ද උදෙසා යන උත්තම පිරිසක් තමන් සතු ධනයෙන් යම් කොටසක් ඉතින් ඒතනට පූජා කරලා තියෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වෑන් අපි ඒ ඉඩම් කඩම් අරගෙන දැන් අපි ඉදිරි වැඩ කටයුතු සඳහා සූදානම්. කොහොමත් අපේ ප්‍රාර්ථනාව පරිදි සැප්තැම්බර් 1 වෙනකොට ඒ බුදුන් කල ජේතවනාරාමය ශ්‍රී සම්බුද්ධ ශාසනය සතු වෙනවා. ඒක උදෙසා අපි සියල්ලෝ මැප් එක පෙරලා කටයුතු කරනවා. ඒ වගේම සිංහදෙනි මං ගිය සතියේ කිව්වා අපේ මෙහි ඉන්න වෛද්‍යවරු දෙපළ ආරෝග්‍ය ශාලාවක් හදලා දෙන්න ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා. එතකොට ඒ අයට මේ ඉන්න උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසට මේතක් හේතක අවශ්‍යතාවයක් ආව වෛද්‍යවරු නිතර එතන රැඳී ඉඳලා ඒ කටයුතු කරන අප්‍රමාණ පිං ලැබෙන වැඩ පිළිවෙල. ඒ වගේම මං හිතන්නේ මේ වෙනකොට දාන 100කට අධික ප්‍රමාණයක් බාර අරගෙන තියෙනවා. මම ඔබට කියපු පරිදි පිංගතුනි ඒ දාන අර කොළඹ හතේ තට්ටු පහේ ගෙදරින නෝන කෙනෙක්ගෙන් දාන එහෙම අවශ්‍ය නැහැ. එතනට නිවන් දකින්න අදිස්ථාන කරගෙන යම් කිසි පුද්ගලයෙක් ඉන්නවනම් දෙන්න පුළුවන් සම්බෝලයක් හදලා බත් ටිකක් නම් අන්න ඒක තමයි එතනට වැදගත් වෙන්නේ. මොකද හේතුව ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ සහ පටිභාන ඥානෙ. ඔන්නෝ පටිභාන ඥානෙ මූලික කරගෙන දන් දුන්නා නම් හොඳයි. ආ මේ මට්ටමේ ඉන්න පිරිස් වලට තමයි දන් දෙන්න කියලා අපි යෝජනා කරන්නේ. මොකද දාන තියෙන 365යි. මේ 365 ওই විදිහට ගෙවිලා ගියාම අර හොළම ක්‍රමවේදේ තමයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඉන්න පිරිසට ඒ දාන බාර ගන්න. මොකද හේතුව පිංගුදුනි ඒ එතනට එන කිසියම් වික්ෂුන් වහන්සේ නමක් ඕ වික්ෂුණීන් වහන්සේ නමකට වෙන වැඩ කටයුත්තක් නැහැ. එතනට එන කිසියම් කෙනෙකුට පිංගුදුනි ඉස්කෝලේක උගන්වන්න යන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එතනට එන කිසියම් කෙනෙක් මම මේ ඉස්කෝලේ උගන්වන්න යන උත්තමයන්ට පහල් ගහනවා එහෙම නෙමෙයි. වෙන කිසිම වැඩක් නැහැ. කරන්න තියෙන එකම වැඩේ තමයි නිවන් දකින්න. ආන්නේ නිවන් දකින්න කාර්යය මූලික කරගෙන එතනට එන උත්තම පිරිසකට සත්කාර සම්මාන කරන්න පුළුවන් වෙනවා කියන එක අනන්ත අප්‍රමාණ පිනක්. ඔවා ඉතින් ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි මනුෂ්‍ය ලෝකේ ඉඳලා ඒ ඇයට අප උපස්ථාන කරලා දිව්‍ය ලෝකවලට ගිහිල්ලා එතනින් ආපු දෙවිවරු කියන කතා යවුවාම තමයි ඉතින් ඔය ඉස්සරහට මිනිස්සු අතරට එයි. බුද්ධ කාලයේ ආය උදා වෙනවා. ඒ හා සමානම නැති වුණා. බුද්ධ කාලයේ ඒ තිබිච්ච අසිරිය නැවත උදා වෙනවා මේ මනුෂ්‍ය ලෝකේ. ඒ උදාව තමයි පින්වදිනේ මේ අපි අර ඇඳගෙන යන්නේ. ඉතින් ඒකට අපේ ප්‍රාර්ථනාව පරිදි ඒ ඉදිවෙන මෙහෙර විහාර කිව්වට ඒ ඉදිවෙන ආරාම. ඒ ආරාමය ඇතුලේ කිව බෝධීන් වහන්සේ නමක්වත් රෝපණය කරන්නේ නැහැ. ඇයි ඒ? එතන තියෙනවා බෝධීන් වහන්සේලා 37 නමක්. ඇවිදින්න ඉවර කරගන්න. ඒ තමයි 37 බෝධිපාක්ෂික ධර්ම. ඒවා වඩා ගන්නයි තියෙන්නේ. කල අරගෙන එහෙම බෝධියේ වටේ ගිහිල්ලා තෙලසුරු අපල දුර් වේවා කියන අවස්ථාවක් අපි හදන්නේ නැහැ එතන. ඒකෙන් කියන්නේ පිංගුතුනි ඒ වයින් තෙලසුරු අපල වලට මේ ප්‍රශ්නද ඒවා මොකුත් නෙමෙයි. එතනට එන්න ඕනේ නිවන් දකින්න බලාපොරොත්තු ඇතුව විතරයි. නිකන් බුදුහාමුදුරන්ගේ පිළිම දැකලා වැඳලා යන්නේ එහෙම එතනට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒක තමයි තියෙන්නේ. අනිත් දැන් ගොඩාක් පන්සල් වල ඔය කියන බඩපිලිවෙල තියෙනවා. සාහිත්‍යයක් තියෙනවා. බොහොම හොඳයි. ලොකු බුදු පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට පින්වතුනි ඒ අනිත් කාර්යයන් සඳහා ඒ පන්සල් පාවිච්චි කරන්න හුලුවා. ඒ වගේම එතන ඉන්න වික්ෂුන් වහන්සේලා කවදාකවත් එළියට වඩින්නේ නැහැ. දානමාන සඳහා, පාන්සි කූල සඳහා, පිරිත් කීම සඳහා. ගමකටම ලොකු හානියක් සිද්ධ වුණොත් උන්වහන්සේලා වැඩලා පිරිත් කියලා ඒ හානිය අඩු කරන්න වැඩ පිළිවෙලක් කළොත් මෙසක්. ගෙදරක සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා කරන්න ඒ ආදී වශයෙන් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ උන්වහන්සේලාත්. ඒක නිසා පින්වතුනි ඒ ගම්දනව්වල ඔබ විශේෂයෙන්ම ඔබගේ ගම්දනව්වල තියෙන පන්සල් සමග ඔබට ඇසුරු නිසුරු කරගෙන ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ස්ථානයේ නිවන් දකින්න පාවිච්චි කරන්න. ඒ වගේම අනිත් ඔබගේ ගම්දනව්වල තියෙන පන්සල් වලට ඒ තියෙන මුරදාන ආදී වශයෙන් ඒ සියල්ල ඒ විදිහටම කරගෙන යන්න. මොකද ගමට පන්සලෙන් කරන විශාල සේවයක් තියෙනවා. ඒ සේවයට එක බිඳු මාත්‍රයක්වත් අහිතක් වෙන විදිහට කටයුතු කරන්න අවශ්‍ය නැහැ කවුරුත්. ඒවට දෙන්න තියෙන දානමාන ඒ විදිහට එහෙම කරන්න. මෙතන තියෙන විශේෂත්වය තමයි පින්වතුනි නිවන මූලික කරගත් එකක් විතරයි. මොකද අපි තරයේ විශ්වාස කරනවා නිවන තියෙනවා. අපි තරයේ විශ්වාස කරනවා මාර්ගඵලයන් තියෙනවා. අපි තරයේ විශ්වාස කරනවා අපිට මේ මාර්ගඵලයන් ලබා ගන්න පුළුවන් කියලා. මොකද අපි දන්නවා මාර්ගඵල ලබා ගත්ත උතුම් අරහත් වෙනපත් වෙලා පිරිනවම් පාපු උතුම් අපි උන්වහන්සේලා ඇසුරු නිසුරු කරලා තියෙනවා. ඒ වගේම පින්වතනි මෙතන ඉන්න පිරිස ඇති සෝතාපන්න ඵලයේ හොය දෙනින් එහාට මේ මාර්ගයේ ගිය. මේක නිසා අද සෝතාපන්න බොහෝ පිරිසක් බිහි වෙලා ඉන්නවා ලංකාද්වීපය ඇතුළේ. ඒ විතරක් නෙමෙයි රට රටවල පවා සෝතාපන්න බිහි වෙලා තියෙන. කොහොමත් සමාධිගත ක්‍රමවේදවලට අනුව දැකපු විදිහට පින්වතනි රහතන් වහන්සේලා එහෙමත් නැත්නම් මාර්ගඵලලාභී සංඝයා වහන්සේලා 10,000කට අධික ප්‍රමාණයක් ওই ස්ථානෙන් බිහි වෙන්න තියෙනවා. අවුරුදු 600ක් යනකම් මේ සී සම්බුද්ධ ශාසනය බබලනවා. මේ කාර්යයන් තමයි මේ අපි කරගෙන යන්නේ. ඔබ සීල දෙන අපි ඔක්කොම එකතු වෙලා අපි එකිනෙකා පින්වතුනි පාරමිතා පුරාගෙන ඇවිදilla ඇති. ඒ පාරමිතාවලට අනුව එතන සිද්ධ වෙන්න ඕනේ සියලු කාර්යයන් සිද්ධ වෙයි. මම ඔබට කියන්නේ ඒකයි. මං ගැනවත් එක බිඳු මාත්‍රයක්වත් මං ගැනවත් විශ්වාස තියන්න එපා. ඒකට හේතුව තමයි පින්වතුනි අනිච්ච වස්තුන් ගැන විශ්වාස තියන්න යන්න එපා. මම ඔබට අද ඒවා කියන්න. තවතත් අපි මේ දේවල් ගැන කතා කරමු. යමක් අනිත්‍යයි නම් පිංගුද එක සත පහකවත් විශ්වාසයක් තියන්න යන්න එපා ඒව ගැන. මොකද අනිත්‍ය වස්තුවක ලක්ෂණය තමයි මොකද්ද? ඒක ෂේ වෙලා විපරිණාමයට පත් වෙනවම තමයි. ඒක කොයි මොහොතේද කියන්නේ බෑ. හේතු පවතිනකම් පැවතුනවා. හේතු නැති වෙච්ච එකම දඩොස් ගාලා ඉවරයි. එහෙනම් තමන්ගේ නිවනවත් පිංගුදනි අනිත්‍ය වස්තුන් ගැන තියන්න යන්න එපා. ඔය හදන ආරාමය ගැන එහෙම තියන්න යන්න එපා නිවන. ඒකයි මම කිව්වේ ආරාම හදනවද නැද්ද කියන මේ දැන් වැදගත්. නිවන් දකින්න යන කිරිස දැන් ඉඳලා මොකද්ද කරන්න ඕනි? ඊළඟ මාර්ගඵලයේ සාක්ෂාත් කරන්න වැඩ පිළිවෙල කරන්න. ඒක තමයි කරන්නේ. මොකද ලොකුම අනිත්‍ය වස්තුව තියෙන්නේ Tamanට පිටින් නෙමෙයි පිංගුදනේ Taman ගා. ඒකත් බලන්න. ලොකුම අනිත්‍ය වස්තුව එතන තියෙන්නේ. හේතු පරකොටිහින් හැදිච්ච අනිත්‍ය වස්තුවක් උඩ නැගගෙන තමයි අද මෙහි ආවේ. නේද? ඔය සිත් પરම්පරාව නැගගත්ත ඔය කියන ශරීරයට. ඔය ශරීරය කියලා කියන්නේ පිංගුදනේ එක නහරයක් මොන හරි වුණා නම් එහෙම මුළු ඔක්කොම දලහු දාලා බිම දැවටන එක. එහෙනම් මොන තරම් අනිත්‍ය වස්තුවක්ද කියලා හිතලා බලන්න. ඔන්න ඔය අනිත්‍ය වස්තුවද නැගලා නම් ඔබ හැමතිස්සෙම ඉන්නේ. ඔය අනිත්‍ය වස්තුව කොහේ හරි අද වැටුනොත් එහෙම නැවත කෙලින් කරගන්න බැරි නම් එහෙනම් ඉතින් ආරාම හැදෙනකම් මොනවද කරන්නේ? සෙප්තැම්බර් පළවෙනිදා කියලා කියන්නේ තියෙන දේ ලොකු දුරක්. හුස්මක් ඇදලා හුස්ම බිමට දාන වෙලාවෙදි හිර වුණොත් එහෙම පින්වතුනි ඒක මැරෙනවා ඇත. ඒක තමයි විදිය. ඒක මැරුණොත් එහෙම ආයි කියලා මනුස්ස ආත්මයක හරි ඉපදුනොත් එහෙම මොකද වෙන්නේ? අසදරුව වෙලා තව අවුරුදු 10ක් 15ක් ඉන්න වෙනවා මේ සද්ධර්මය අවබෝධ කරගන්න මට්ටමට එනකම්. එහෙනම් ඒ අවුරුදු 10 15 අප්‍රමාණ දුක් විඳින්න තියෙනවා. මේ දුක කියන එක අපි දවසින් දවස තේරුම් ගමු. ඒ තේරුම් ගන්නකොට පිංගදෙනි ඔබට යම් නොහොතක හිතේ මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කිය. මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ කාම ලෝකයේ ඉන්න එක හරි සාරවත් දෙයක් කියලා. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන දුක. අපි ඔය දේවල් ගැන ඉස්සරහට කතා කරගෙන යමු. මම අනිත් එක පිංගදෙනි කියන්න ඕනේ වැදගත්ම කාරණාවක් තියෙනවා මේ අතරතුර. ඒකටත් කලින් කියන්න ඕනේ දෙයක් තියෙනවා ඒ තමයි අපේ ඒක නෝන කෙනෙක් අපිට ඉල්ලීමක් එවලා තිබුණා පැවිදි වෙන කාන්තා උත්තමාවියන් සඳහා ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සේලා උදෙසා සිවුරු පිළිකර පූජා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා එතුමි ඒ පණිවිඩය එවන්න කලින් අපේ මහත්තුරුන්ට අමතක වෙච්ච තව කාරණාවක් තිබිලා තියෙනවා ඒ තමයි අපේ තව මහත්මෙක් කොහේරි රටක ඕ ලංකාවේ ඉන්න මම හිතන්නේ රටක වෙන්නේ නැති ඉන්න ඒ උත්තමයා පවසලා තියෙනවා පැවිදි වෙන්න යන සියලුම භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උදෙසා සිවුරු පාත්‍ර පිරිකර සියල්ල ඒ මහත්මයා ගානේ පූජා කරනවා කියලා. ඉතින් දැන් ඒ මහත්මයා අර සම්බන්ධව කියපු දේශනාව මේ ළඟදී අහලා බොහොම කනස්සල්ලෙන් අපේ මහත්තුරුන්ට කතා කරලා තියෙනවා. ඒක අපේ මහත්තුරු ලංකාවේ ඉන්න මහත්තුරු හිතලා නැහැ. මෙතර ඉක්මනට අපි අනිත් පිරිස මේක දියමුයි කියලා. ඉතින් කොහොම හරි පින්වතුනි අපි මේ උත්තම උත්තමාවිය දෙන්නටම මේ වැඩ පිළිවෙල කරන්න ඉඳ සලසලා දෙනවා. මොකද පින්වතුනි අපි විශ්වාස කරනවා 60 දෙනෙක් විතර පැවිදි වෙයි කියලා. මේ වෙනකොට මම හිතන්නේ 40ක් පැනලා තියෙනවා නම් හරියටම මම දැන් කරපු හරියටම සංගන්නේ ඒකත් හරියටම කියලා දන්නේ නැහැ. ඉතින් ඔය මම හිතන්නේ ඔය සිවුරු පිරිකර කියන්නේ සාමාන්‍යව නෙමෙයි. මොකද සාමාන්‍ය රුපියල් 2000ට තියෙන පිරිකර අඳින්න පුළුවන් ඒවා නෙමෙයි. අට පිරිකර කියන එක මුටි කැලක් නවලා එහෙම හදපු එකක්. මම හිතන්නේ රුපියල් 10000ක් විතර වෙනවා ඇති. මම හිතන්නේ මම දන්නේ නැහැ. පාවිච්චි කරන්න පුළුවන් පාත්‍රයක් සහ සහිත අට පිරිකර. ඉතින් ඒක නිසා ඉතින් මේ මහත්තුරු කියන විදිහට නම් කීයේ ගියත් ඒ පූජාව කරනවා කියලා හිතාගෙන තමයි මේ මහත්තුරු ඉන්නේ. ඉතින් නමුත් ඉතින් ඒක ලොකු බරක් නම් අපි බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒක ලොකු බරක් දරාගෙන යන්න අමාරු නම් ඒක පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න කියලා හැමතිස්සෙම. එතකොට අපි ඒකට තව උත්තම පිරිස් ඉදිරිපත් වෙයි ඒ සඳහා. එතකොට ඒ ආයතනය මේව කරගන්න. ඒකයි මම කිව්වේ පින්වතුනි දළදා මාලිගාව ගොඩනගන වෙලාවේදී දළදා මාලිගාව වෙනුවෙන් දාන බාර ගන්න ඕන තරම් තියෙන්නේ නැතිද? නමුත් දළදා මාලිගාව ගොඩනගලා දළදා මාලිගාව කියන්නේ මොකද්ද කියලා ලෝකෙ දැනගත්තට පස්සේ දැන් දළදා මාලිගාවෙන් දානයක් ගන්න අවුරුදු කීයක් ඉන්න වේද? අඩුම තරමේ අවුරුදු 10ක්වත් ඉන්න ඕන නැති නේ දැන් දළදා මාලිගාවෙන් දානයක් බාර ගන්න. හැබැයි දළදා මාලිගාව ගොඩනගන වෙලාවේදී බොහොම පහසුවෙන් දානයක් බාර ගන්න පුළුවන්කම තිබුණා. මොකද හේතුව කවුරුත් දැනන් හිටියේ නැහැ දළදා මාලිගාව කියන්නේ මේ වගේ දෙයක් කියලා. අනේ ඒක නිසා තමයි මම කියන්නේ විශේෂයෙන් මේ පැවිද්දට යන්න ඉන්න පිරිස අන්නේ අයගේ ඥාතිවරු ඉන්නවා නම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන එයාට අවස්ථාවක් උදා කරලා දෙන්න ওই ස්ථානවලට දානමාන දෙන්න. ඒ වගේම මේ ස්ථානවලට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන CD හරහෝ YouTube හරහෝ එක එක ක්‍රම වේදවලින් ඒ කටයුතු කරන ධර්මයත් එක්ක ඉන්න නිවන් දකින්න අවශ්‍යතාවය පොඩ්ඩක් හරි තියෙන ආන්ගේ පිරිස් ඒ දානමාන ඒ දේවල් බාර ගන්න බාරගෙන ඒ කටයුතු කරන්න. ඒ වගේම පින්වතුනි අපේ ලංකාවේ ඉන්න මහත්වරුන්ගෙන් තවත් එක දෙයක් ආවා. මම කිව්වා ඔබට මම හිතන්නේ එක මහත්මෙක් හෝ නෝන කෙනෙක් ඕ කීප දෙනෙක් ඉන්නවා කොච්චර CD ඉල්ලුවත් ඒ ඉල්ලන CD ඔක්කොම ගහලා දෙන්න. එහෙම වැඩපිළිවෙලක් ලංකාවේ යනවා. ආන්න ඒ පිරිස් මං හිතන්නේ එකතු වෙලා මේ මාසෙට විතරක් CD 4000 ගානක් ලංකාවේ ඉල්ලීම නිසා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ගිහිල්ලා බෙද ගිහිල්ලා නෙමෙයි ඉල්ලලා අපිට දෙන්න මෙච්චර CD ප්‍රමාණයක් දෙන්න කියලා. එහෙම ඉල්ලීම නිසා නිකුත් කරපු CD මම හිතන 4000 ගානක් පැනලා කිව්වා මේ මාසේ. ඉතින් බින්ගතුනි මම ඒකයි කියන්නේ ඔබ වියපැහැදම් කරන ධනෙ يعني ඔබ මොහොම මහන්සියෙන් සල්ලි හම්බ කරන්නේ බල්ව මරලා සල්ලි හම්බ කරනවා නෙමෙයි දුක් විඳලා හීතලේ උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා ඒ කටයුතු කරලා හම්බ කරන ධනෙ යම් කොටසක් ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය උදෙසා පූජා කළා. ඒ ඒ කටයුතු පින්වතුනි ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඔබට අප්‍රමාණ පින් ඒවට මුදලක් දෙන්න වැරිකමකින් හරි සාදුනාදයක් හරි දීලා ඒක ඒ පින අනුමෝදන් වුණා නම් යම්කිසි පුද්ගලයෙකුට පින්වතුනි ඒක මහා අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය කර්මයක්. ඒක නිසා ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙන්න දෙන්න ඒවට අවශ්‍ය ඔබට පුළුවන් ආකාරයකින් ඒවට උදව්පතව් කරන්න. මොකද පින්වතුනි මේක ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනේ. ඒවා ඒ විදිහට පුළුවන් විදිහට කවුරුත් බැරි දේවල් එහෙම කරන්න යන්න එපා. පුළුවන් විදිහට කරන්න. අනිත් එක තමයි පින්වතුනි මේ කරන එක වැඩකවත් ඔබට මානයක් ඇති කරගන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඔබගේ මළගිය ඥාතිවරයාව සිහිපත් කරලා ඔබ පින් දෙන්න අපිත් එහෙම කරමු. හැබැයි ඔබගේ නම නම් ඇනවුන්ස් කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැති හේතුව තමයි පින්වතුනි ඔබට අපි විසින් දිය යුතු යමක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව. ඔබ මහා ධනයක් වියදම් කරලා යම් පූජාවක් කළාට පස්සේ ඔබගේ නම කීම තුල ඔබට මානයක් ආව නම් එහෙම ඒ තුල අර අපරාධය අර වියදම් කරපු සල්ලි ටික අර පින ෂේ වෙලා යනවා එහෙම. මානිය කියන්නේ මහා දරුණු එකක්. මානිය නිසා තමයි පින්වතුනි මිනිස්සු අනන්ත අප්‍රමාණ දුක් විඳිනේ. අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා මානෙහිඳ. මම ඒවත් පෙන්වලා දෙන්න මානෙහිඳ අපි කොහොමද දුක් විඳින්නේ කියලා. ඉතින් පින්වතුනි ඉතින් එහෙම වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙගෙන යනවා. ඉතින් ඒ ඔක්කොම මේ ඔබගේ ආශිර්වාද මැද ඔබ උපයා සපයා ගන්නා වූ ධනෙ. එතන මේ ඔබ කියලා කිව්වේ මෙතන ඉස්සරහා ඉන්න අයත් ඒ වගේම ලංකාවේ ඉන්න පුළුවන් විවිධාකාරයේ රටවල ඉඳලා මේ කටයුතු සිද්ධ කරන්න පිරි මේ හැමෝම ඉතින් එකතු වෙලා තමයි අපි මේ වැඩ පිළිවෙල කරන්නේ. ඒ වගේම පින්වතුනි ඔබෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි දැන් මේ ලංකාවේ විවිධාකාර ස්වාමීන් වහන්සේලාගේ විවිධාකාර උස්මිටිකම් ගැන මිනිස්සු කතා වෙනවා. අරහාමුදුරුව මෙහෙම එකක් කිව්වා. ඒක කොහොමද අරහාමුදුරුව ටීවී එකේ ඇඩ් එකට හිටියයි අර සින්දුවේ හිටියයි ආදි වශයෙන් දේවල් බොහෝ ප්‍රමාණයක් මිනිස්සු අර Facebook කියලා කියන මාධ්‍ය හරහා මිනිස්සු බොහෝ ප්‍රමාණයක් කතා වෙනවා. මම ඔබට කියන්නේ පින්වතුනි මෙන්න මේක. තව කෙනෙක්ගේ මාර්ගඵලයක් ජජ් කරන්න ඔබ ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් මම රහතන් වහන්සේ නමක් කියලා කසාදෙකුත් බැඳගෙන ඉන්න පුළුවන්. එහෙම කළයි කියලා ඒ කියපු පුද්ගලයාගේ මාර්ගඵලය ජජ් කරන්න ඔබට පුළුවන් කමක් නැහැ. සහ අවශ්‍යතාවයක් මොකටද? කෙනෙකුට අවශ්‍ය නම් ඒ කෙනා ගාවට ගිහිලා බණ අහන්න. ඉතින් ගිහිල්ලා අහපුද? ඒ කෙනාට තේරුණොත් ඊට පස්සේ නෑ මම හොයන දේ නෙමෙයි මෙතන තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ කෙනා තව එකක් හොයයි. එතරම් කරන්න තියෙන්නේ. ඒක නිසා කවදාකවත් පින්වතුනි කිසිම හාමුදුරු නම හෝ ගිහි කෙනෙක්. ගිහි පිරිසුත් ඉන්නවා. විවිධාකාරයෙන් මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන යන ගිහි පිරිස ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට උපහාස අපහාස වෙන පරිදි ඔබ කතා බහ කරන්න යන්න එපා. විශේෂයෙන්ම ධර්මයයි ඔබයි කියන වැඩපිළිවෙලට එකතු වෙලා නිවන් දකින්න බලාගෙන ඉන්න පිරිස. මොකද පින්වතුනි පිළින්ද වච්ච මහරහතන් වහන්සේ වැඩ හිටියා නම් මේ කාලේ මිනිස්සු අපාගත වෙනවා බලන් ඉඳ. මොකද උන්වහන්සේ කතා කළේ වසල භාෂාව. වසලයක්. ඔය මොකද්ද කළේ වසලෙ? ඒ කාලේ වසලයක් කියලා කියන්නේ මේ කාලේ කාලකන්‍ය වගේ වචනයක්. උන්වහන්සේ අනාදිමත් සංසාරක ඉඳලා රදල පවුලක ඉපදිලා ආත්ම ගණනාවක් රදල පවුලක ඉපදිලා මිනිසුන් ආමන්ත්‍රණය කරපු විදිහේ. ඒක නිසා අර වාසනා ක්ලේශයක් ඉතුරු වෙලා තිබුණා උන්වහන්සේ. ඒව නිරුද්ධ වෙන්නේ අනුපාදි ශේස නිබ්බහන ධාතුවේ. වාසනා ක්ලේශ. වාසනා ක්ලේශ කියලා කියන්නේ වාසනාවක් ගැන නෙමෙයි. වාසනා ක්ලේශ කියලා කියන්නේ වාසය කරපු ආකාරය. අතීත සංසාරයක් තිස්සේ කොහොම වාසයක් වාසය කළා කියලා අපි කියන්නේ. හිටපු විදිය, හිටපු ක්‍රමවේදය. ආන් ඒකට අනුව එන ගති පැවතුම් තියෙනවා. සංසාරයක් තිස්සේ හොරෙක් වෙලා හිටියනම් එහෙම මොකද වෙන්නේ? එයා කොච්චර හොඳ කෙනෙක් වුණත් මොකක් හරි දැක ගමන් අරගෙන සාක්කුවේ දාගන්න හිතෙනවාමයි. ඒ වාසනා ක්ලේශ. අතීත සංසාරේ වාසය කරපු විදිහට හැදිලා එන ඒවා. දැන් සමහර ළමයි මම දැකලා තියෙන පොත් ගොඩාක් දැක්කහම ඒ පොත් අතක ගා ඉඳලා එක පොතක් අරගෙන බෑටිකට දාගන්න. පොත් වලට හරිය ආසයි. ඒ වාසනා ක්ලේශය. ඒ කාලේ රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ රජුරුවන් හොරකම් කරන්න නැතුව ඉන්න බෑ. අර පුරුද්දට හොරකම් කෙරෙනවා. ඒක නිසා රජුරුව වෙනම කෙනෙකුට රාජපුරුෂයෙකුට පඩියක් ගෙවලා තියෙනවා. මම දැන් මේ වෙළඳ සැලට යනකොට මම මෙතනින් බඩු හොරකම් කරනවා. ඒක උඹ බලන් ඉඳලා ඒකට අදාළ මුදල ගෙවපන්. ඒ කියන්නේ පුරුද්ද නැති කරගන්න බෑ. එහෙනම් පින්වතුනි ඒ වගේ වාසනා ක්ලේශයක් ඉතුරු වෙලා තිබිච්ච කෙනෙක් තමයි පිළින්ද වච්ච මහරහතන්. දැන් කාලේ එහෙම මිනිස්සුන්ට කිව්වොත් එහෙම කාලකන්ියම මොකද වෙන්නේ? කිව්වොත් එහෙම මොකද වෙන්නේ? හාමුදුරුවෝ කියලා බලයිද? අද හාමුදුරුවෝ කෙනෙක් දානෙකට වැල්ල ඉවරලා වටපිට පොඩ්ඩක් බැලුවා කියලා යන ගමන් බැන බැන යනවා මිනිස්සු. කොහොමද සිල්වත් ඉන්නේ? අර බැලුව නේද එහා පැත්තක් බැලුවා මෙහා පැත්තක් බැලුවා හාමුදුරුවෝ එහා පැත්ත බලන්න මාත් බැලුවා එහා පැත්ත හිටියේ කෙල්ලේ. ඈ ආදිවාසීන් දේවල් බොරු කිය කිය උන්වහන්සේලාට අපහාස කරන වැඩ පිළිවෙලක ඉදිලේ හිටියා. හුඩ බලාගෙන කෙල ගහන වැඩ පිළිවෙල. උන්වහන්සේ ඇත්තට මෙහෙම බැලුවා නම් මොකද කරන්න තියෙන්නේ? හද නැතු ඒව නොකිය ඉන්නේ නැහැ. ඇයි? තමන්ගේ ආගමේ මේ මේ නම ගෙනියන්න ඉන්න පිරිසනේ මෙහෙම කරන්නේ නේද? එහෙනම් අනිත් මිනිස්සු කොහොම හිනා වේද කිය? අද එහෙම එකක් නැහැ. ඒකයි කියන්නේ පිළිගන්නේ ශාස්ත්‍ර උන්වහන්සේම දේශනා කළා දිනවා මේ ශාසනයේ කාලා දාන්නේ මේක ඇතුළෙම ඉන්නේ උන් මිසක් පිටේ උන් නෙමෙයි. ඒක නිසා පිළිගන්නේ මම ඔබගෙන් ඉල්ලන්නේ මේකයි. මාර්ගඵලලාභී උතුමෝ බිහි වෙලා ඒ උත්තමයේ උන්වහන්සේලා කටයුතු කරගෙන පිරිනුවම් පායි. ඔය කියන හාමුදුරුවෝ මාර්ගඵලලාභී නම් ඉතින් ඒ උත්තමයේ පිරිනුවම් පායි. එච්චරයි. ආයි රහතන් වහන්සේ ගමස් නම් මෙහෙම කළ යුතුයි. ඔබ මොනවද රහතන් වහන්සේ ගැන දන්නේ? එහෙමයි මම ඔබට කිව්වේ. මේ අපි කවුරුත් ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයි. අපිට ආසය අනුසය ඥානෙ නෑ. තව කෙනෙක්ගේ අරහත්ත්වයේ ජජ් කරන්න. තව කෙනෙක් අනාගාමී වෙලාද නැද්ද කියලා හිතන්න බෑ. විවිධ කාරණා නිසා විවිධ දේවල් කරන්න පුළුවන් පිරිස්. මම ඒකෙන් කියන්නේ ලංකාවේ ওই ප්‍රශ්න තියෙන පිරිස් අරහත්ත්වයටපත් වෙලා හැම කියලා. එහෙම නෑ කියලා කියන්නේත් නෑ. මොකද හේතුව මම රහතන් වහන්සේ මේ මම ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයි. ඒව ජජ් කරන්නේ. යම් කිසි පුද්ගලෙ හිතන්න අනාගාමී වෙච්ච උතුමෙක් කියන්නේ මේ උත්තමයා කියාගෙන යනවා මම අරහත් කියලා. අපි හිතමු. තව එකෙක් කියනවා අරහත් නම් ඔහොම වෙන්න විදියක් නැහැ. මේ මූ බොරු කියන්නේ මූ වෙන කාලකන්ණියේ මූ කියනවනේ මූ බොරු කියනවනේ කියලා බැන්නොත් එහෙම. දැන් මේ අරහතුන් වහන්සේ නෙමෙයි උනාට මේ කවුද? අනාගාමී උත්තමයෙක්. ඉතින් කවුරු හරි අනාගාමී උත්තමයෙකුට ඔය වගේ අපහාසයක් කළොත් එහෙම. කොහේ ගිහිල්ලා කරුවේ? නිකන් හිතන ඒ අය පිංගදෙන මම හැමතිස්සෙම කියන්නේ බත් කන්න විතරක් කට අරගත්තා නම් හොඳයි. නැත්තම් පින්වතුනි කට නිසා නහින එකත් නහිනවම තමයි. පුදුම නැහිමක් නැහි මේකයි පින්වතුනි මේ සද්ධර්ම දේශනාව පටන් ගන්නකොටම කියන්නේ අනාදිමත් සංසාරේ ඉඳලා ආර්ය උපවාද කරගෙන ඉන්නවනේ. ඒවට කමා පිළ ගන්න. නැත්තම් ධර්මයේ තේරෙන්නේ නැහැ කොච්චර කළා. උන්වහන්සේලා කමා කරගන්න. විවිධාකාරයෙන් අපි ඔය කටයුතු කරනවා. සමහර වෙලාවට ඔබගේ යාළුවෙක් ඉන්න පුළුවන්. ඒක නා සෝතාපන්නයෙක් හෝ සකදාගාමි කෙනෙක් වෙලා ඉන්න පුළුවන්. නමුත් මොනෝhari ප්‍රශ්නයක් උඩ ඕකට බැනවැදෙන්න ගියොත් එහෙම. දන්නේම නැතුව ආර්ය උපවාදයකට ලක් වෙලා. සමහර වෙලාවට ආර්ය වැරදි කරන්නේ නැද්ද? ආර්ය සත්තු මරන්නේ නැහැ තමයි. නමුත් ආර්යෙක් අතින් කිරි අපිදමනේ උදාහරණයක් විදිහට කිරි වීදුරක් අරගෙන යනවා. කිරි වීදුරක් අරගෙන යනකොට ඔබ පොඩ්ඩක් අත වැදිලා දන්නේම නැතුව කිරි ටිකක් වැටෙනවා බිමට. අපි හිතමු මෙහෙ කියලා දැන්. හැබැයි ඒ පුද්ගලයා දන්නේත් නැහැ වැටුණා කියලා. එහෙම නැත්නම් අපි හිතමු දන්නවා දැන් එයා ගියා මේ ඒක විහිදාන්න එකක් ගේන්නේ. ඒ අතරතුරේ කවුරු හරි දැකලා කිව්වොත් එහෙම මේ මොන කාලකන්ණියද මේක කළේ කියලා ඇහුවොත් එහෙම. අර අම්බපාලිට වෙච්ච දේ වෙනව නේද? අර මිදුල කෙල ටිකක් ගහලා දිනනවා දැකලා. ඈ මේ මොන වෛශ්‍යංගනාවද මේක කළේ කියලා ඇහුවොත්. ඉතින් ඕක අහපු ගමන් මොකද උනේ? ඒක පරිසම් දෙන්න තමයි අරහත් වෙන්නපත් වෙන අද්වැවි ගණිකාවක් වශයෙන් කටයුතු කරන්න හිතුනේ මුල් කාලේ. මේ ලේසි පහසු දේවල් නෙමෙයි. අන්තිමට මේ ඒ ඉල්ලගෙනනේ කාලා දිනන්නේ. අපරාධේ. හැමදෙස්sem පිංගුතුනේ. තමන්ට කරන්න ඕනේ දේ විතරක් කරලා කට වියාගෙන ඉන්න වැඩ පිළිවෙලක අපි ඉමු. එතකොට හැමෝටම හොඳයි. ඒක තමයි හොඳම දේ. ශාස්ත්‍රඥ වහන්සේෙන් ගන්න තියෙන පළවෙනිම දේ තමයි මේ විදිහට ඔබට ධර්මය අවබෝධ වුණා හෝ නැතා හෝ ගන්න තියෙන පළවෙනිම දේ තමයි මම අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ කියන එක. හේතුන්ගෙන් මේක හැදිලා තියෙන බව දැනගත්ත ගමන් පින්වදිනි ඔබට ඕව ඔළුවට එන්න ඕනේ. බිම කිරි ටිකක් වැල්ලා තියෙනවා දැක්කහම දැන් මේ මං අද දන්නේ නැහැ කිරි එහෙම වැන්නද කියලා. එහෙම එකක් එහෙම වෙලා තියෙනවා නම් මට පහර ගැහුවගෙන එහෙම එකක් මං දන්නේ නැහැ. මම මේ නිකන් උදාහරණයක් ගත්තේ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ හේතු ටිකක් සකස් වෙලා ඒක වැටිලා තියෙනවා. සමහර වෙලාවට ඒ පුද්ගලයා ඒක දන්නවා තව ටිකකින් ඇවිල්ලා ඒක අයින් කරයි. ඔය මොකුත් අපි දන්නේ නැතුව. අපිට එක පාට කිසිම දෙයකට පින්වතුනි මේ විදිහට කරන්න බෑ. එහෙම කරපු ගමන් අමාරු වෙටෙන්නේ අපි. වෙන කවුරුත් නෙමෙයි. අනේ ඒ නිසා ඔව හොඳට ඔළුවට ගන්න කාරණාව ලංකාවේ එකිනෙක ඕන දෙයක් කරගද්දී ඔබට නිවන් දකින්න ඕනේ නම් ඔය තීවරය දරාගෙන ඉන්න උතුමන් වේදනේ නොකරින් පළවෙනි දේ කෙනෙක් ඉන්න පුළුවන් මහා ජඩ වැඩ කරන පවා ඒ කෙනාවත් විවේචනය නොකර ඉන්න. අන්තිම පහත් වැඩ කරන කෙනෙක් හිටියත් ඒ අයවත් විවේචනය නොකර තමන්ට කරන්න ඕන දේ කරන්නකෝ. එච්චරනේ කරන්න තියෙන්නේ. විවේචනය කරන්න ධර්මයේ තියෙන්නේ. විවේචනය කරන්න තමයි තියෙන්නේ මොනවද? ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ ධර්මයේ විවේචනය කරන්න. ඒ කියන්නේ මොකද්ද? ධර්මය පරිශීලනය කරන්න. විමස විමස විමස විමස බලන්න ධර්මය. ඒක කරගත්තනම් තමනුත් දිනු ලෝකෙටත් ලොකු සෙතක්. ඒ නිසා අපි මම හිතනවා ඉස්සරහට දැන් ලොකු කලබගෑනියක් ලංකාවේ සිද්ධ වෙයි සම්මා. ඉතින් ඔය ප්‍රශ්න අපිටත් එනවා. ඔය අපි හදන ආරාම විහාර වලට ඔයයන් ප්‍රශ්න එනවා. මේ කරන්න දෙයක් නැහැ. මකුණ එකෙක් දෙන්නේ කන්න පටන් ගන්නකොට අනික හැම මකුණෙකටම බේත් පාර වදිනවා. ඒව බින්ගතුනි අපි සංසාරේ ඉඳලා කරගෙන ආපු ක්‍රමවේදයක ප්‍රශ්නයක් නැහැ ඉතින්. අපිට කරන්න පුළුවන් දේ තමයි අපි කරන්නේ. මේ අත්දැවිලි නිවන් දැක ගන්න බැරි වුණොත් ඊළඟ කෙනේ හරි නිවන් දකින්න. එච්චරයි. අන්න ඒක තමයි අදිස්ථානේ තියෙන්නේ. වේගෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඊට කලින් මලොත් එහෙම මොකද වෙන්නේ? ඊළඟ එකේ පටන් ගත්ත ගමන් ආයෙ කරගෙන යනවා. එච්චරයි. ඊළඟ එකේ දීව සම්බන්ධ නැහැ. එහෙම ඒව ඕනේ නැහැ. දීව ලෝකේ පුදුනත් මේ මට උඹලත් එක්ක ජොලි කර කර ඉන්න ඕනේ නැහැ. කියපන් ඔය උඹලා බණහවණ කියන්නේ කොහෙද? අන්න එතන ගියා තමන්ගේ වැඩේ කරගන්න. ඔය අද පින්වතුනි පින් කර කර දිව්‍ය ලෝකේ යන ඉන්න අය හරියට ලංකාවේ ඉඳලා මෙහෙ ආපු අය වගේ තමයි. ලංකාවේ ඉඳලා මෙහෙ ආවට පස්සේ ලංකාවේ දුක් විඳලා මෙහෙ ආවට පස්සේ පින්වතුනි යම් සැපයක් මෙහෙ තියෙනවා. ඒහා සමාන දුකකුත් එක්ක. දුකේ වෙනසක් නැහැ. නමුත් ඊට එහා ගිය පොඩි සැපයක් තියෙනවා. ලංකාවේ කන්න බැරි වෙච්ච කෑම මෙහෙ කන්න පුළුවන්. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක නිසා මොකද වෙන්නේ? දැන් නිවන් දකින්නේ ඇයිද? මොන පිස්සුද? දැන් මොනවල නිවන් දකින්නේ? දැන් හොඳට කාලේ ඇඳලා ඉන්න පුළුවන්. එහෙනම් හිතන්නකො දිව්‍ය ලෝකෙට ගියාම යයිද කියලා? ඔයාලා කිව්වද අපි දැන් දිව්‍ය ලෝකෙ යනවා මොකද මෙහෙ නිවන නැහැ. දැන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ නිවන තියෙනවා. අපි ඒ දිව්‍ය ලෝකෙ නිවන් දකින්නවා හැමම කියලා. ඒව වෙන ඒවා නෙමෙයි. එතන ගියාට පස්සේ එතන මේ හිතු දේවල් පහළ වෙන්න ගත්තට පස්සේ මොකද? අනිච්ච. ඒ බොරුනේ. මේ පහළ වෙන්නේ හොගාද? මේ හිතුවත් හරි මේ පහළ වුණා වයි. ඒ කාලේ නම් හැමත් හැදිලා හිටියා. ඔලුවේ කොමත් ඇදලා හිටියා. ආදිවාසෙන් හිනා. දැන් මට මොකුත් නැහැ නේ. සහැල්ලු ශරීරයක් තියෙන. එහෙනම් මොකටද මම නිවන් දකින්නේ? ඔන්න ඔය තැන්ට එනවා. ඒක නිසා පින්වදින මම දන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් දේශනාවල දේශනා කරලා තියෙනවා. මනුස්ස ලෝකයේ තමයි හොඳම මේ වැඩේ කරගන්නේ. මම අපේ මහත්තයෙකුට හම්බෙච්ච වෙලාවේ මේ යව්වා. මෙන්න එවිඩන්ස් බුදුහාඳුරෝ කියන්නේ. චාතුම් මහා රාජික දිව්‍ය ලෝකයටත් වඩා ඒ වගේම මනුස්ස ලෝක හතරෙන් අනිත් මනුස්ස ලෝක වලටත් වඩා මේ ජම්බුද්වීපයේ හැව මේ අපේ පෘථිවිය නිවන් දකින්න එක හරි ලේසි. ඒ ජම්බුද්වීපයේ උපදින මිනිස්සුන්ට නිවන් දකින්න තියෙන හේතු වාසනා වැඩි. ඒක නිසා පිංගුතුනි මේ හැම කරුණක්ම අපිට තියෙනවා. ඒක නිසා ඔබට තියෙන මොකද්ද? ආර්ය උපවාදයන්ට ලක් වෙන්න එපා. මේ ධර්මය හා සම්බන්ධ කිසියම් කෙනෙක් විවේචනය කරන්න යන්න එපා. ඒක තමයි හොඳම කාරණා. තමන්ගේ පාඩුවේ ඉඳගෙන ඒ කටයුත්ත කරන්න. දැන් මේ මහත්මයා මොහොතකට කලින් මට පෙන්නුවේ ඊශ්‍රායලයේ ඉන්න නෝනා කෙනෙක්. මේ දැන් මැසේජ් එකක් දැම්මලු මුළු ආරාමෙම සඳහා අවශ්‍ය වෙන කළු ගල් සියල්ල එතුමිය ලබා දෙනවා කියලා. ඒක තමයි මම ඒකයි කිව්වේ බින්දුනේ මේක පාරමිතා බලය. මම යම් පාරමිතාවක් පුරලා තිනවන යම් දෙයක් කරන්න ඒක මගේ අතින් සිද්ධ වෙයි. ඔබ එහෙම එකක් කරලා තිනන එක ඔබ අතින් සිද්ධ වෙයි. එච්චරයි. පාරමිතා බල. මේ පාරමිතා බල නැగిලා මේ කටයුතු සිද්ධ වෙලා යයි. ඉතින් ඒක උදෙසා අපි හැමෝම මහන්සිලා වැඩ කරගෙන යන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. දැන් බින්දුනේ අපි ගිය සතියේ කතා කළා. පටිච්ච සමුප්පාදය ගැන. මේ අනිත්‍යතාවය සහ පටිච්ච සමුප්පාදය කියන කරුණ බොහෝම වැදගත් නිවන් දකින්න කෙනෙකුට. දැන් මේ දවස්වල අපි ගොඩාක් ටිකක් ගැඹුරු දහම් කරුණු කතා කරගෙන යනවා. මොකද හේතුව පින්වදින මම ඔබට කියලා තියෙනවා පැවිදි වෙන්න යන්න ඉන්න උතුම්ව පවා. එතෙන්ට යන්න කලින් අඩුම තරමේ අනාගාමීත්වය සාක්ෂාත් කරගෙන යන්න. එතකොට ගිහිල්ලා මහ කාලයක් යන්නේ අරහත්ත්වයේ සාක්ෂාත් කරගෙන. ආ දැන් මම පැවිදි වෙන්න ඉන්නේ. දැන් ඉතින් තව මාස 4යි ඉන්නේ. එහෙම කියලා ජොලි කර කර හිම ඉඳලා හරියන්නේ නැහැ. එහෙම හිටියොත් එහෙම මොකද වෙන්නේ? ජොලි කරන අතරේ මලොත් එහෙම මොකද වෙන්නේ? තව අර අවුරුදු පහකින් පැවිදිලා ඉන්න එක අගේට බේරිලා එදී. ජොලි කර කර ඉන්න අතරේ මලොත් එහෙම මොකෙක් හරි මොකද වෙන්නේ? එක්ක සතෙක් වෙන්නේ නැහැ ඉතින් සෝතාපන්නවත් නැත්තම්. ඒක නිසා පින්වතුනි පැවිද්ද කියන එක මම ඔබට හැමතිස්සෙම කියන දේක් තමයි. පැවිද්ද කියන්නේ රමණේ කළ යුතු දෙයක් නෙමෙයි. ඒක ගිහි ජීවිතේට වඩා කරදර අඩුයි නිදහස අහසක් වගේ. සියලු කරදර අඩුයි. නමුත් ඒකත් රමණේ කළ යුතු දෙයක් නෙමෙයි. මොකද ඔය පැවිද්ද ඔය සිවුරාස්තර දාගන්න වෙන්නේ මොකද්ද? ඔය කය. එන ඔය කය නිතර ලෙඩ වෙනවා. දාහ දෙනවා. පුදුම කරදරයක්. හැට එහෙම පැනගන්න එපා. උත්සාහ කරන්න ඊට කලින් මේක කරගන්න. හැට එහෙම පැන්නේ ගමන් මොකද වෙන්නේ? හිතලා බලන්නකෝ මේ කරුණ ශරීරයකට. අවුරුදු 40 45 වගේ ඔය ගිය ශරීරයකට ඔච්චර ලිඩා දෙනවද? අවුරුදු 25ක කෙනෙකුට ලෙඩක් හැදුනට පස්සේ අමාරු නම් ඉන්න. හිතලා බලන්නකෝ අවුරුදු 60ක කෙනෙකුට ලෙඩක් හැදුනහම කොහොම තියේද කියලා. ශරීරේන හරි අමාරු වෙන්නේ දරා ගන්න. අධික වේදනා සහිතව ඉන්න වෙන්නේ. මේ මේ මුළු සංසාරයම කරන්න තියෙන ලොකුම දේ කරන්න මුළු සංසාරයේ වෙනුවෙන් මුළු සංසාරෙම ගලවන්න. ගලව ගන්න. කරන්න තියෙන වැඩේ අන්තිමට කල් දාගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න තමන්ගේ වකිමිතුකම් වහවහ ඉටු කරලා දාලා ඒ ස්ථාන වලට ඇවිදලා ඒව කරගන්න. මං කියන්නේ නෑ ආ මේ පොඩි දරුවෝ දාලා එන්න කියලා. ඒ මේ මොහොත් කියන්නේ නෑ. මම කියන්නේ නෑ කාටවත් ඇවිදු වෙන්න කියලාවත්. මම ඔබට මේ කරුණු තේරුම් කරනවා. හැබැයි හේතු රහිතව නම් කවුරු හරි කෙනෙක් ඉන්නේ. මගේ දැක්මට අනුව නම් ඒක මහා මෝඩයි. හැබැයි හේතු සහිතව නම් කවුරු හරි ඉන්නේ. දරුවෙක් එහෙම නම් ලොකු අගීම ඔය මොකක් හරි දෙයක් නම්. දැන් කෙනෙක් ඉන්න පුළුවන් අම්මා අම්මා ඔත්තලේ. එහෙම ඉන්න පුළුවන්. අම්මා එවේ ඉන්නේ. අම්මර නැගිටින්න කවන්න මොකවන්න මොකුත් විදිහක් නැහැ. ඒක යාව බලාගන්නේ දුව. හරි පුතා හරි. දැන් ඒ දුව හරි පුතා හරි පැවිද්දට යන්න බෑනේ. නේද? ඇයි අර අම්මන්ට සලකන්න කවුරුත් නැහැ. අන්නේ වගේ වක්කීම් තියෙන පුළුවන්. ඉතින් අන්නේ අවස්ථා නිසා ඉතින් මේක මඟ මගහැර ගත්තට කමක් නැහැ. එහෙම නැත්තම් පින්වතුනි බොහොම අපරාධයක්. එහෙම කරගන්නේ. කොහොම හරි. දැන් මෙන්න මේක බලන්න. මේ ගැඹුරු දහම් කාරණා ඔස්සේ යනකොට තව ටික කලකින් ඔබට දැනේ. අපි මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනකොට අපි ගත්ත එක තේරුම් තමන් වශයෙන් පවත්වන්න බෑ. ඒක තමයි අනිච්ච කියන්නේ. දැන් මුල් කාලයේ දේශනාවල පින්වදනේ අපි ඕක ගැන කතා කරගෙන ආවේ. නමුත් දැන් ඔබට මේ දේශනාව අහගෙන මේ යම් මාර්ගඵල වලටපත් වෙවි ඉදිරියට යනකොට පින්වදනේ යමක් ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒ තමයි තමන් වශයෙන් පවත්වනවා කියලා හෝ පවත්වන්නේ නෑ කියලා කියනකොට ඔන්න පොඩි අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. ඒ තමයි මොකද්ද? තමන් හැබැයි මේක හෝතාපන්නයාට වෙන එකක් නැහැ. එවැනි ඊළඟට මේ මාර්ගඵල ලබාගෙන යනකොට ඔන්න දැනෙන්න පටන් ගන්න දෙයක් මේක. තමන් වශයෙන් මේ පවත්නවා. කවුද මේ තමන් එතකොට? අන්න එතන එනවා ප්‍රශ්නය. ඇත්ත තමයි. හෝතාපන්න පුද්ගලයෙක් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තියෙන එක දෙයක් මොකද්ද? මේක තමන් වශයෙන් මේ පවත්වන්න බෑ. ඇයි ඒ? හේතුන්ගෙන් හැදිච්ච දේවල් හේතු මත පවතිනවා මිසක් තමන්ගේ කැමැත්ත තියෙන ඒවා නෙමෙයි. දැන් මේ වහලේ තියෙන්නේ තමන්ගේ කැමැත්ත. ඉතින් ඔබට හරියට සතුටු වෙන්න පුළුවන් නේ ඇයි? මේ වෙලාවේ ඔබගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව මොකද්ද? මේ වහලේ කඩා වැටෙන්න එපා. හරියටම හරි කඩා වැටෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබට හිතාගත්ත හැඟීම මොකද්ද? මේ වහලේ මගේ වශයෙන් තියෙනවා කියලා. ඉතින් මෝඩයි කියලා හිතෙන්නේ නැද්ද? මේ වහලේ දැන් කඩා වැටෙන්නේ නැත්නම් මේ ඔබ කැමැති හින්ද? ඉතින් එහෙමනම් අපි මෙහෙමත් කරමු. ඔය ලොකු කිලෝ කිලෝ දෙකක විතර මොහක් හරි ගල්ගිරියක් ඔබගේ උඩ උඩින් අල්ලන. දැන් අපි අහමු. ඔබ කැමති මේක ඔළුවට වැටෙනවද නැද්ද? ඔබ කියනවා මොකද්ද? වැටෙන මං කැමති නෑ මේක වැටෙනවා. එහෙනම් ඔබගේ කැමැත්ත මොකද්ද? මේක නොවැටේවා. ආ බලමු. අතහැරියා. අතහැරිච්ච ගමන් මොකද වෙන්නේ? නැවුම් 10 විතර තුවාලයක් ඔළුවේ. ඇයි? ගල්ගෙඩිය ඔළුවට වැල්ලා. එහෙනම් පින්වතුනි ගල්ගෙඩිය ඔළුවට උඩින් ඇල්ලුවාම ඔබ මේක අල්ලන් ඉන්නකම් නැ විද්‍යාඥයෝ හරි සරල දෙයක් අපිට කියලා දීලා තියෙනවා. විද්‍යාඥයෝ අපිට උදව් කරලා තියෙනවා හේතු හොයාගන්න. මොකද විද්‍යාඥයෝ කියන්නේ දේවල් වලට හේතු හොය හොය හේතු හොය හොය මේ දුක ටිකක් තුනීන් කරන්න ලෝකෙට ආව වෙලාව. ඒගොල්ලෝ මොකද කරන්නේ? හේතු හොයලා ඒ හේතු එකතු කරනවා. ඒ හේතු ටික එකතු කරනකොට මොකද වෙන්නේ? ඵලය නිර්මාණය වෙලා එනවා. අන්න එහෙම වැඩ පිළිවෙලා. එතකොට එහෙනම් දැන් අපි දන්නවා ගලක් අරගෙන කාගේ හරි උළුඩුඩින් ඇල්ලුවහම ඔය ගලට තියෙනවා බර කියලා එකක්. ඒ කියන්නේ පෘථිවිය දිහා ඇද ගන්න බලයක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය බලය මේ වෙලාවේ මේ අතේ තියෙන ශක්තිය. ඒ බලය මැඩගෙන ඉන්නේ. එහෙනම් යම් අවස්ථාවක මේ අතින් මේක නිදහස් කරත් එහෙනම් මොකද වෙන්නේ? ගලට කිසිම ඉන්ටෙන්ෂන් එකක් ගලට කිසිම ආසාවක් කැමැත්තක් නැහැ අරගෙනගේ ඔළුවේ වදී. ගලට ඕනේ මොකක්ද? පොළොවට යන්නේ. හැබැයි එතන අර මිනිස්සෙක්ගේ ඔළුව දිනනොත් එහෙම ඔළුව පලාගෙන තමයි ගල යන්නේ. හැබැයි අර මිනිස්සෙක්ගේ කැමැත්ත මොකක්ද? ඔළුව පැලෙන්නේ එපා කියලා. ගල ඔළුවට වැටෙන්නේ එපා කියලා. එහෙනම් බින්වතුනි ගල මේ ගල එයාගේ ඔළුවට වැටීම හෝ නොවැටීම එයාගේ කැමැත්තක් මත තියෙනවා. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. ඔබ ඩ්‍රයිව් කරගෙන යනකොට ඉස්සරහ වාහනයක් යනවා ඩ්‍රයිව් කරගෙන. ඒ කෙනාගේ වම් කකුලයි දකුණු කකුලයි ඔබගේ කැමැත්ත මොනවද වෙන කරන්නේ? නැහැ. ඔබගේ කැමැත්ත නම් මොකද්ද? ආ මේ යන විදිහට මේ යන්න ඕනේ. නමුත් යන විදිහට මේ යන්න විදිහක් නැහැ. කොහොම යන්නේ? ඒක ඔබගේ කැමැත්ත තමයි. ඒ සමහර වෙලාවට මේ යන විදිහටම හැල්මේ යනකොට ඔබ හිතනවා දැන් මගේ කැමැත්ත වෙනවා. හරි. නමුත් ඒ වෙන්නේ ඔබේ කැමැත්ත නෙමෙයි. මොකද වෙන්නේ? ඒකට අදාළ හේතු නැගසিলা තියෙන නිසා. හදිසියෙ මොකද වෙන්නේ? ඒ මනුස්සයා බ්‍රේක් එකක් ගහනවා. ගහපු ගමන් මොකද වෙන්නේ? දැන් ඔබේ කැමැත්ත නැති නිසා ඔබ ගැටෙනවා. එහෙනම් දැන් මෙන්න මෙහිම ප්‍රශ්න තියෙන්නේ මිනිස්සු හැමතිස්සෙම. තමන් වශයෙන් මේක පවතිනවා කියලා හිතාගත්ත මෝඩ අදහසක් තියෙනවා. දැන් ඕක තමයි පින්වතුනි අනිත්‍යතාවය කියලා ශාස්ත්‍රඥයෝ දේශනා කළේ. දැන් මම ඔබ අරගෙන යනවා උතලින්ුත් පොඩ්ඩක් තව ඈතට. ඔය අනිත්‍යතාවය තව තියෙනවා විග්‍රහ කරගන්න. එහෙනම් මම කියන්නේ පින්වතුනි යම් දවසක අරහත්ත්වයට පත් වෙනකල් අනිත්‍යතාවයත් වෙනස් වෙවි යනවා. සෝතාපන්නයෙකුට කියන අනිත්‍යතාවය නෙමෙයි පින්වතුනි රහතන් වහන්සේ නමක් කතා කරන්නේ අනිත්‍යයි කියලා. ඊටත් තව එහා ගිය අදහසක් තමයි උන්වහන්සේට තියෙන්නේ. ඒකයි ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ සෝතාපන්න ඵලයේ ඉඳලා නිවන දක්වාම අනිත්‍යතාවය තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා කියේ ඒකයි ශාස්ත්‍රඥ වහන්සේ. දැන් බලන්න මෙන්න මෙහෙම එක. දැන් මේ පටිච්ච සමුප්පාද චක්‍රයන් ගැන අපි කතා කරගෙන යනකොට අපිට පේනවා එක තැන. අපි ඊයේදී අඳුනගත්තා මේ හිත කියන එක ඇති වෙන තැන. සංඛාරපත්‍ය විඥානං කියන වැඩ පිළිවෙලක් ගැන කතා කරා. අවිජ්ජාපත්‍ය සංඛාරං සංඛාරපත්‍ය විඥානං. එතකොට මේ සංඛාර කියන්නේ මොකද්ද? සංඛාර කියලා කියන්නේ එකතු කරන. මම ඔබට කිව්වා එයා තමයි මේකේ ඉන්න කොන්ත්‍රාක්ට් කොන්ත්‍රාත්කාරයා. දැන් එයා මොකද්ද මේ හදන්නේ? හිතක්. එයා මේ හිත හදන්න නම් පින්වතුනි මේ හිත හැදෙන්න කරුණු එකට දාන්න ඕන. හිතලා මෙන්න මේක නිකන් හිතලා බලන්න. ඔබ කොන්ත්‍රාත්කාරේ ඔබට පේනවා ගයක් මේ ගේ මං හදන්න ඕනේ කියලා ඔබ හිතාගත්තහම ඒ ගේ හදන්න අවශ්‍ය කලමනාටික ඔබ ඉස්සෙල්ලා රැස් කරගන්න. රැස් කරගෙන ඒ ගේ හදන්න ඒවත් දාලි වෙරලා බාසුන් නැහැ කෙනෙක්වත් පාවිච්චි කර. බාසුන් නැහැවත් පාවිච්චි කරගෙන අර කියපු උපාංග ටිකක් දාලා මේ ගේ හදන්න. ඒ උපාංගයක් විදිහට නිකන් හිතලා බලන්න. මෙතන තියෙනවා ප්ලග් පොයින්ට්. දැන් මේ බිල්ලිම හදනකොට ඒ හදන වෙලාවෙම දාපු එකක් තමයි මොකද්ද? ප්ලග් පොයින්ට් එක. ඇයි ප්ලග් පොයින්ට් එකක් දැම්මේ? තව ඉස්සරහදී මොකක් හරි එකක් ගහලා විදුලිය ගන්න. ඒ ප්ලග් පොයින්ට් එක දාලා තිබුණ නැත්තම් ඉස්සරහදී පුළුවන් දැන් විදුලිය ගන්න මේකට? නැහැ. එහෙම ගන්න බෑ. අන්න ඒ වගේ ඒවා දාලා මේ හිත ගොඩනගන. ඒ වගේ ඒවා කියලා කිව්වේ දැන් මේ හිතට අදාළව ඕක කිව්වොත් එහෙම. අපි කියනවා චෛතසික කියලා. චෛතසික 52ක් තියෙනවා. ওই 52කින් අනිවාර්යයෙන්ම 7ක් දාන්නම ඕනේ. රහතන් වහන්සේගේ හිතේ පවා ওই 7 තියෙනවා. මේ 7ට අදාළ 4 සහ තව අමතර කොටස් තියෙනවා. ওই ටික දාලා මේ හිත හදන්න වැඩපිළිවෙල එකතු කරලා දෙන කෙනා තමයි සංකාරය කියලා. එයා එහෙම කරනකොට මේක ඇතුළෙම ඉන්නවා බිල්ඩ්. ඒ බිල්ඩ් තමයි කවුද? චේතන. චේ කියන සිත තනන හින්දා ඒකට චේතනා කියලා කියනවා. දැන් එයා මොකද කරන්නේ? මේ හිත තනන වැඩපිළිවෙල ඉන්නවා. ඒ හිත තනනකොට මොකද කරන්නේ? එයා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඔය 7 සහ තව ඔය තියෙන මොනවහරි ටිකක් ඕකට ඔබල. ඔය ඔක්කොම ඔබල. ඉවර වෙලා එයා ඔන්න ඔය හිත හැදුවා. හැබැයි පින්වතුනි මෙන්න මේ හිත හදාගත්තහම මේක හරියට ඔබ මුලින්ම ලන්ඩන් වලට ඇවිල්ලා බැස්සා වගේ. කාත් කවුරුත් දන්නේ නැහැ. ලන්ඩන් වල කිසිම කෙනෙක්ව අඳුරන්නේ නැහැ. ෆ්ලයිට් එකේ ඇවිල්ලා ඔබ බැස්සා. දැන් මොකද? දැන් බලනවා ආතක් පාතක් නැහැ. ඔය බලන වෙලාවේදී පින්වතුනි මේ හිතත් ඔන්න ඔය වගේ. ඔන්න ඔය විදිහට ඉන්නකොට මොකද වෙන්නේ? ඒ වෙලාවේදී ඒකට අදාළ නාම රූප සක්‍රිය වෙනවා. මේ හිතට අදාළව තියෙන නාම රූප සක්‍රිය වෙනවා. දැන් මෙයා මේ හිත හැදුවේ කොහෙන් හරි ආපු ධර්මයක් හින්දා නේද? අරමුණක් හින්දා නේද? මනසට එන අරමුණක් තියෙනවනේ මොහක්කත්. ඒ මනසට මේ අරමුණ ආහම මෙයා මොකද කරන්නේ? කට්ටියම එකතු කරනවා. එකතු කරලා ඉවරන මොකද දැන් මේ ආපු අරමුණ විඳ ගන්න ඕනේ මෙයාට අඳුන ගන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. අරමුණක් ඇවිල්ලා තියෙනවා මේක විඳ ගන්න ඕනේ අඳුන ගන්න ඕනේ. ඔය දෙක කරන්න ඕනේ මෙයා. ඒ දෙක කරන්න නම් මේ කියන සිත උප්පද ගන්න ඕනේ. හොඳ බලන්න මේ ඔබ උපදින හැටි මේ. තප්පරයකට කෝටි වාරයක් ගන්න ඔබගේ හිත උපදින හැටි මේ කතා කරන්නේ. දැන් මොකද වෙන්නේ? අතනින් අර ගත්ත අරමුණෙන් ඇවිදilla. ඒකට අදාළව කරුණ එකතු කරලා ඒකට අදාළව අර සීන පුද්ගලයෝ ටික ඔක්කොම දාලා පුද්ගලයෝ චෛතසික ටික ඔක්කොම දාලා දැන් මෙයා විඥානේ හැදුවා. මෙයා නෙමෙයි විඥානේ හැදුණා දැන් මේකත් එක්ක. මේ විඥානේ හැදෙනකොට දැන් එයාට තියෙනවා අර නිකන් එකපාරට නිකන් අතෑරියා වගේ එක. මේ විඥානේ හැදෙනකොටම පින්වතුනි ඒකට අදාළව නාම රූප සක්‍රිය වෙනවා. හැබැයි ඒ හැදෙන නාම රූප ඔක්කොම මක් වෙච්ච නාම රූප වෙන්න ඕනේ නැද්ද? උපාදාන වෙච්ච නාම රූප වෙන්න. යමෙක් ගාව උපාදාන වෙච්ච නාම රූප තියෙනවනම් ආන්නේව සක්‍රිය වෙනවා අර කරුණට අදාළව. මලක් හරි සුවඳයි වගේ එකක් නම් අරමුණට ආවේ. ලස්සන දියල්ලක් කිසිම සක්‍රිය වෙලා එන්නේ නැහැ මෙතන. ඒ ඔක්කොම මේකේ තියෙනවා. නාම ගොත්ත කියලා කියන්නේ ඒවට. මේ අද්දවේදී දැකපු ඔක්කොම ටික තියෙනවා ළකේ. මතකයන් වශයෙන් තියෙනවා. නමුත් ඒවා සක්‍රිය වෙන්න නම් අර විඥානේ හැදෙන්න ඕනේ. ඒ විඥානේ හැදිච්ච ගමන් මොකද වෙන්නේ? ඒකට අදාළ දේවල් අතනින් සක්‍රිය වෙනවා. ඒකට අදාළ දේවල් සක්‍රිය වෙනකොට දැන් මෙයා නිකන් නෙමෙයි. දැන් මෙයාට තියෙනවා බලාපොරොත්තුවක්. ඔන්න බලන්න තියෙන මේ විඥානයේ බලාපොරොත්තු විඥානයේද බලාපොරොත්තු වෙන්න තැන. මොකද හේතුව විඥානයේ හැදෙන වෙලාවේ ඒකට අදාළව අතන ඉන්නවා බිරිසක්. විඥානයේ මොකද කරන්නේ? ඒ ටික අරගෙන ඒකත් එක සෙට් වෙනවා. නාම රූප පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. ඔය දෙකම සිද්ධ වෙනවා. එහෙනම් දැන් විඥානයේ හැදිලා ඒ විඥානයේ නාම රූප බහැගත්තා. විඤ්ඤාණේ නාම රූප බහැගත්තට පස්සේ එතනින් එහාට දැන් මොකක්ද ඕනේ? දැන් මෙයාට පින්වතුනි රහතන් වහන්සේට නැති දෙයක් තියෙනවා. රහතන් වහන්සේට නාම රූප තිබුණාට ඒ දේවල් උපාදාන වෙලා නැහැ රහතන් වහන්සේගේ. නමුත් සාමාන්‍ය මිනිස්සෙගේ හෝ සේක පුද්ගලයෙගේ තියෙන නාම රූප ඔක්කොම උපාදානයි. ඒ උපාදානිත නාම රූප මේ විඤ්ඤාණේ බහැගන්නවා. බහැගත්තා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔන්න බලාපොරොත්තුවක් හටගත්තා. ඕන් වේ බලාපොරොත්තුව තමයි පින්වදිනේ ඔබ ජීවත් කරන්නේ. ඕන් වේ බලාපොරොත්තුව තමයි ඔබ මේ සංසාරේ අරගෙන යන්නේ. හැම මොහොතකම ඔය බලාපොරොත්තුව ඔබ තියෙනවා. රහතන් වහන්සේ බලාපොරොත්තු රහිතයි. ජීවන බලාපොරොත්තුවක්වත් නැහැ. ඊළඟ මොහොතේ උන්වහන්සේ ඉනීද මැරෙයිද කියලාවත් උන්වහන්සේට විශ්වාසයක් නැහැ. හැබැයි අපිට විශ්වාසයි නේද? හෙට මේ අනිද්දාට නැත්තම් ඉංගනිද්දාට ජොබ් එකට යයි කියලා විශ්වාසයි නේද? කියලාවේ නැහැ නේ මම මලොත් නම් එන්න වෙන්නේ නැහැ කියලා. අපිට විශ්වාසයි. නමුත් රහතන් වහන්සේට නම් එක බින්දු මාත්‍රයක්වත් විශ්වාස නැහැ උන්වහන්සේගේ ජීවිතේ. මොකද වෙන්නේ උන්වහන්සේ තුල අර කියන මෝඩ බලාපොරොත්තු නැහැ. දැන් මේ මෝඩ බලාපොරොත්තු ඇති වෙන්නේ කොහොමද? අර විඥානේ හටගන්න වෙලාවේදී අර උපාදාන කරමු නාම රූප දෙක. ඒ නාම රූප ටික තමයි මේක බහගත්තේ. දැන් උදාහරණයක් ගමු. මොකක් හරි කෑමක්. මොකක් හරි කෑමක් ගැන ආපු අරමුණක් එන. අපි හිතමු වඩේ එකක් කියලා. නැත්තම් කවුරු හරි වඩේ එකක් කනවා හරි දකින්න. ඒක ආපු ගමන්ම ඒ අරමුණ එනකොට සංකාර උසින් මොකද කරන්නේ? කට්ටි එකතු කරනවා. එකතු කරලා මොකද කරන්නේ? ඇයිද මෙයාට ඕනේ විඳ ගන්න? හා විඳ ගන්න. ඔය දෙහි කරගන්න. වේදනා සංඥා. මේ හිතට ඕනේ ඕක. හැමදෙස්සෙම මම ඔබට කියලා දෙන්නේ. මෙයාට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. මෙයාට ඕනේ මොකද? වේදනා සංඥා ගන්න. දැනගන්නවා අඳුන ගන්නවා. දැනගන්නවා අඳුන ගන්නවා. දැනගන්නවා අඳුන ගන්නවා. එච්චර තමයි මෙයාට ඕනේ. දැන් මෙයා මොකද කරන්නේ? අර මොකක් හරි දැක්කා. දැක්කම වහ දැන් මොකද වෙන්නේ? දැන් ඒකට අදාළව දැන් මෙන්න සකස් වුණා. විඥානය හදාගන්න. ඒ විඥානය හදාගන්නකොට පින්වතුනි දැන් මේ ඔබගේ ওই නාම රූප මළු ඇතුලේ අනන්ත අප්‍රමාණ කෑම જાති නැද්ද? ඈ ජීවිතේ කාලා තියෙන අනන්ත අප්‍රමාණ જાති කෑම ඔකෙ තියෙනවා. ඒකට දැනෙච්ච ඒවා රූප. ඒවා දැනෙච්ච වේදනා. ඒවා අඳුනගත්තේ ඒවා අඳුනාගන්න ඒවත් එක වැඩහටියුතු කරන්න කරපු සංකාර. ඒත් එක හටගත්ත විඥාන. ඔය ඔක්කොම ඔය මළු පහේ තියෙනවා. දැන් මේ මළු පහද වැහිලා තියෙන ඔය ටිකෙන්. දැන් බලන්න අර වඩේ එකක් නිසා මොනවද සක්‍රිය වෙන්නේ? දැන් වඩේ එකක් නිසා කුකුල් මස් සක්‍රිය වෙයිද? අන්න බලන්න. බිස්කට් එකක් සක්‍රිය වෙයිද? නැහැ. වඩේ එකක් නිසා තමයි දැන් මේ විඥානය ගොඩ නැගෙන්නේ. දැන් මෙයාට ඕනේ මොකද්ද? අර ආපු ධර්මය. නැත්තම් අර ආපු අරමුණ. ආන්නේ අරමුණ මක් කරගන්නද? විඳ ගන්නයි අඳුන ගන්නයි ඕනේ. ඒක කරන්න නම් දැන් මොකද්ද වෙන්න ඕනේ? ඒක කරන්න පුළුවන් පුද්ගලයා ගොඩ නැගෙන්න. මොකද්ද ඒක කරන්න පුළුවන්? ඒකට තමයි කියන්නේ විඥානය කියලා. දැන් විඥානය ගොඩ නැගෙන්න ඕනේ. විඥානය ගොඩ නැගෙන්න නම් විඥානය ගොඩ නැගෙන්න සුදුසු දේවල් හදන්න ඕනේ. ඒව හදන්න සියලු දේවල් එකතු කරන්න. ඒ එකතු කරන වැඩ පිළිවෙල තමයි කවුරු කරන්නේ? සංකාරයේ විසින් කරන්නේ. ඒක පිනකින් වෙන්නත් පුළුවන්. පිනක් උදසා වෙන්නත් පුළුවන්. පවක් උදසා වෙන්නත් පුළුවන්. අරූපයි අරූපයට යන්නේ වැඩක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කය හිඳවන එකක් වෙන්නත් පුළුවන්. වචනේ හිඳවන එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් හිත හිඳවන එකක් වෙන්නත් පුළුවන්. ඔය කියන ඕනෑම ආකාරයකින් දැන් මෙතනට කරුණ සකස් කරනවා මෙයා. මේ කරුණ සකස් වෙනකොට දැන් මේ හටගත්ත නාම රූපයට මේ හටගත්ත විඥාණයට නාම රූපයක් ඕනේ. ඒ විඥාණයට නාම රූපයක් තිබුණ නැත්තම් මේ විඥාණයට මෙතනින් එහාට මුකුත් කරගන්න කියාගන්න බෑ. ඒ නාම රූපයක් තියෙන්න වැඩපිළිවෙල ගන්න සකස් වෙනවා. ඇයි මේ මෝඩයා මක් කරගෙන දින්නේ? නාම රූප උපාදාන කරගෙන ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා උපාදාන කරගෙන ඉන්නේ. ඒ උපාදාන කරගෙන ඉන්න නිසා අර අච්චර කෑම જાති ගොඩකි මෙයා කොහේදී හරි කාපු හොඳම රස වඩේ එක සුස් කාලේ එන උඩට අර නාම රූප මළුවලි. ඒ වගේම කොහේ හරි ලස්සනට දැකලා තියෙනවා නම් වඩේ එක රන්වන් පැහැයෙන් බැදිලා තියෙන පරකරගා රසට හැපෙන ඔයා දිවසෙන් හැවිලා තියෙනවා නම් ඔන්න ඔය ටික එන උඩට ආපු ගමන් දැන් ඇති වෙනවා පිංගුතුනි යම් දෙයක්. ඒකට කියනවා මොකද්ද? විඥානික බලාපොරොත්තු. මොන් ඕක තමයි දැන් අපි මෙච්චර වෙලා කතා කරපු මොකද්ද? තමන් වශයෙන් තියෙනවා කියන එක. ඇත්තටම පිංගුතුනි මෙතන තමෙක් නෙමෙයි. ඒ මොහොතේදී විඥානයේ විසින් ඇති කරගන්න මොකද්ද? බලාපොරොත්තුව තමයි ඔය හෙනේට ඉඳලා තියෙන්නේ. ඒ මොහොතේදී විඥානයේ විසින් ඇති කරගත්ත බලාපොරොත්තු. දැන් එනවනේ ඉස්සරහා දැන් වඩේ එකක් තියෙනවා. ඔය වඩේ එක දකුණ කොටම අපි හිතමු දැන් මේ ටික පහල කරගෙන. දැන් මෙයාට හැදිලා තියෙනවා මොකද්ද? විඥානික බලාපොරොත්තුව. හැබැයි ඒ විඥානික බලාපොරොත්තුවේ තියෙන්නේ කවද කාපු වඩේ එකේ රහද? මේ ඉස්සරහා තියෙන වඩේ කියන රහද තියෙන්නේ නැහැ. අන්න ඒකයි ප්‍රශ්නේ. කොහේදී හරි කාලා උපාදාන කරගෙන දැනිච්ච වේදනාවක් මේකේ වැහලා තියෙනවද? උපාදාන කරගත්ත වේදනාවක් මේ විඥානේ බහලා ඉන්නේ දැන්. ඒක තමයි දැන් මෙයාගේ බලාපොරොත්තු. මෙන්න මේ වේදනාව ගන්න තමයි, එන්නේ මේ සංඥාව ගන්න තමයි මේ ලොකු බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නේ දැන්. දැන් ඒක කරන්න නම් සලායතනේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔන්න සලායතනේ ක්‍රියාත්මක කරන්න මොකද්ද කරන්නේ? අතනින් වදේ කෑල්ලක් අරගෙන දිවේ තියාගන්න. දිවේ තියාගන්නකොට මොකද වෙන්නේ? අර අර කියපු රසයයි. මේ වදේකේ මොනවද රසයක් තියෙනවද? අන්නේ රසයයි, දිවයි. එකට ගැටෙන තැන ජීවහා විඥානය කියන එක පහළ වෙනවා. ඒ පහළ වෙච්ච ගම ඒක ගිහිල්ලා මනේ ස්පර්ශ වෙනවා. මනේ ස්පර්ශ වෙන්න තමයි පින්වතුනි අර අර හදන වෙලාවේදී අර විඥානේ හදන වෙලාවේදී වාසුන් නැහැ ෆ්ලග් පොයින්ට් හයි කළේ. ඇයි පස්සේ ෆෝන් එක ගිහ චාර්ජ් කරගන්න? ඇයි අරතන්ට පස්ස කියන මේ දේ දැම්මේ නැත්තම්? මනගෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඔය හතත් එක්ක තව ඒවා දැම්මනේ. ඔය දාන වෙලාවේ පින්වතුනි පස්ස කියන එක දැම්මේ නැත්තම්. ඒ කියන්නේ ෆ්ලග් පොයින්ට් එක වෝල් එකට හයි කළේ නැත්තම්. ඒ වෙලාවේ පස්සේ ගේන ෆ්‍රිජ් එක ගහන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? දිවයි රසයයි එකතු වෙනකොටම ජීවහා විඥානේ හටගත්තා. ජීවහා විඥානේ හටගත්තා කියලා හරියන්නේ නැහැ. ඕක ඇවිල්ලා වදින්න ඕනේ මොකේද? මනේ. මොකද වෙන කවුරුත් බලාපොරොත්තු තියාගෙන නැහැ. ඔබගේ දිවයෙන් බලාපොරොත්තුෙන් ඉන්නවද? හ්ම්? දිවයෙන් බලාපොරොත්තුෙන් ඉන්නවද? නිදාගෙන ඉන්නකොට පැත්තකින් ඉඳලා මේ කැම ප්ලේට් එකක් තිබ්බොත් එහෙම කටත් අරගෙන දිව එළියට ඇවිල්ලා මේ අරකලගෙන ඉන්නවද කැමේ? නෑ. එහෙනම් මේ ශරීරයේ තියෙන කිසිම අවයවයකට ඔය කියන අම්ම නෑ. ඒක තියෙන්නේ කාටද? මේ මනට. මේ මනෝ විඥානික ගොඩනැගීමට මේ තියෙන්නේ මේ අමාරුව. එහෙනම් දිවේ ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. එහෙනම් මේක දිවේ ඔය උතන පස්ස කියලා කියන්නේ දිවේ වදින එකට නෙමෙයි. දිවයි රසයයි එකට එකතු වෙනකොටම ජීවහා විඥානය එතන පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් මේක ගිහිලා වදිනවා කොහෙද? මනේ. මනේ වදින්න ඒකට කම්පැටබල් වෙන්න තමයි ඒක හදන වෙලාවේ දැන්නේ මොකද්ද? පස්ස. එහෙනම් අර ස්පර්ශ ලක්ෂණේ ඒකේ තියෙනවා. ඒක නිසා ඕනෙම වෙලාවක සලායතන වලින් ඇවිදින්න ඒකේ මක් වෙන්න පුළුවන්ද? ස්පර්ශ වෙන්න පුළුවන්. දැන් ඔන්න ස්පර්ශ වුණා. ඊළඟට තව එකක් දැම්මා. මොනවද? පස්ස වේදනා. මේ පස්ස ඊළඟට වේදනා දැම්මා. පිටින් ඔතන වේදනාව කියනකොට අපිට මේ සිංහල වරද්ද ගත්ත නිසා අපි ඒ කාලේ ඉඳලා අපිට එන්නම වෙන මොකක් හරි එක. මේ වේදනා කියන එක පිටින් හරි වැදගත් සංකල්පයක්. නමුත් අද වේදනා කියලා කියපු ගම රිදෙන එකක් ගැන තමයි හිතෙන්නේ. වේදනා කියලා කියන්නේ පිටින් වීමක් දැනෙනවා. එච්චරයි. යමක් වෙච්ච බව දැනෙනවා. එහෙම රිදෙනවද? නැත්නම් හරි සනීපයිද? එහෙම එකක් නෙමෙයි. මොකද්ද? යමක් වෙච්ච බව දැනෙනවා. දැන් ඔබ පස්සෙන් පස්සට එනවා. ඇයිල මොකක් හරි ඔබේ ඇඟේ හැපිලා ඒක වැටෙනවා. දැන් ඔබ දන්නවා මොකද්ද? යමක් වැටුණ බව දන්නවා. අන්න ඒ වගේ එකක් මේ වේදනාව කියලා කියන්නේ. යමක් වුණ බව දන්නවා. ඉතින් යමක් වුණ බව දන්න නම් දැනගන්න නම් මොකක් තියෙන්න ඕනේද? ස්පර්ශයක් තියෙන්න ඕනේ. අරක ඇවිල්ලා මනේ වැදෙනකොටම අන්න ඒක ස්පර්ශ වුණා. ස්පර්ශ වෙච්ච ගමන් ඊළඟ එක දැනෙනවා මොකද්ද? යමක් වුණා. ආන් ඒ වුණේ එක කරුණ තුනකින් වෙන්න පුළුවන්. එකක් සුඛසහගත වෙන්න. මම මේ කතා කරන්නේ පින්වතුනි ශාරීරික සෝයක් ගැන නෙමෙයි. දැන් මම මේ ඉතින් ඉස්සෙල්ලා ඉඳලම කතා කරව පටිච්චසමුප්පාදයේ සත්‍යයට කතා කළේ ශාරීරික ස්වභාවයක් නෙමෙයි. මානසික ස්වභාවයක්. මොකද පින්වතුනි මේ සාත්‍රුන් වහන්සේගේ දේශනා ක්‍රම තියෙන්නේ ශරීරය සුවපත් කරන්න නෙමෙයි. මනස සුවපත් කරන්න. මේ මානසික දුකට තමයි මේ පිළියම හොයන්නේ. යමෙක් සෝතාපන්නේ යමෙක් සෝපාදිශේෂ නිබ්බාන ධාතුවට පත් වෙනකොට ඒ කෙනා සියලුම මානසික දුක් කෙලවර කළා ඉන්න. හැබැයි ශාරීරික දුක් කෙලවර කළා නැහැ. මේ කතා කරන්නේ ශාරීරික දුක් ගැන නෙමෙයි. ඒ කියන්නේ කවුරුහරි පොල්ලකින් එවුවාම එන දුක ගැන හිම නෙමෙයි මේ කතා කරන්නේ. ඒවනම් රහතන් වහන්සේට ඒ වෙලෙම දැනෙනවා. නමුත් පින්වතේ රහතන් වහන්සේට මානසික අර දැනිච්ච වඩේක හින්දා දැන් මේ වඩේ එකක් දැන් මේ අර දිවේ තියාගත්ත එක දැනුණනේ. වීමක් දැනුණා. රසයක් රස වීමක් දැනුණා. ඒ දැනුණ ඒ රස වීම කියන එක සුඛසහගත වෙන්නත් පුළුවන් දුක්ඛසහගත වෙන්නත් පුළුවන් උපේක්ෂාසහගත වෙන්නත් පුළුවන්. හැබැයි රහතන් වහන්සේට ඕක සුඛසහගත වෙන්න පුළුවන්ද? අන්න එතන පොඩි ගැටලුවක් තියෙනව නේද? එහෙම වුණොත් එහෙම උන්වහන්සේ සැපේ බලාගෙන හිටපු කෙනෙක් වෙනවද? උන්වහන්සේ මේ මානසික ගමන් මේ කියන්නේ. ගැව්වහම රිදෙන එක ගැන නෙමෙයි. මිරිස් ටිකක් කටේ දීපහම දැවිල්ල හැදෙන එකත් නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ හැමතිස්සම උපේක්ෂාසහගතයි. ඇයි ඒ? ඇයි උපේක්ෂාසහගත? උන්වහන්සේ හැදියේ නෑ එක දෙයක්. මොකද්ද? අර විඥානික බලාපොරොත්තු නෑ උන්වහන්සේට. මොකද අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ. ඔය කියන જાතිය සංඛාර නෑ උන්වහන්සේට. අවිසංඛාර. අපි එහෙම කියමු. අවිද්‍යා නිරෝධා අවිසංඛාර නිරෝධ. අවිසංඛාර නිරුද්ධයි සමුලෙ. අවිසංඛාර නිරෝධා අවිඥාන නිරෝධෝ නැත්තම් විඥාන නිරෝධෝ. උන්වහන්සේට විඥානයක් නෑ. උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? පාරිශුද්ධ සිත්ත්‍ය. සිත. පාරිශුද්ධ හිත. නමාකාරයකින් කහට ගැන්වුණාට පස්සේ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතනම් මනේන්ද්‍රියම් මනෝ විඥානං විඥානක් කන්දෝ කියන. ඔන්නේ දක්වාම මේක කහට ගැන්වුණාට පස්සේ ඒ හිතක් තමයි අපි ඔබට දෙන්නේ. උන්වහන්සේට තියෙන මොකද්ද? ආරම්භන විඥාන ලක්ෂණං චිත්තං. එගේ මොකද්ද? අරමුණු දැනගන්න පුළුවන් එක. එහෙනම් උන්වහන්සේගේ හිතෙන් පුළුවන් මොකද්ද? අරමුණු දැනගන්න තුහ අඳුනගන්න. එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් විසාකාව දැක්කම දන්නේ නැවගේ ඉන්නවද? උන්වහන්සේ අඳුනගන්න. උන්වහන්සේ කාපු දෙයක් ආපෝ කෑවොත් එහෙනම් ආ මම මේක කාලා දියන. මේඳ කලින්. එහෙනම් උන්වහන්සේට අරමුණ දැනගන්න පුළුවන්. වැඩි වැඩ කරන්නේ නැහැ උන්වහන්සේ. අරමුණ දැනගන්න. එහෙනම් උන්වහන්සේගේ තිත හැදෙන්න ඒ කාන්තේම ඕනේ හතයි නේද? අර මූලික හත නේද ඕනේ? දැන් මේ ගේ හදද්දි ප්ලග් පොයින්ට් එකක් දෙකක් හයි කරනවා. ඕනම් බැරිද AC හයි කරන්න? ඒ අපේ ගෙවල් එහෙමනේ හදන්නේ. අපේ ගෙවල් එහෙම අපේ හිත එහෙමනේ හදන්නේ. AC එකක් දෙපැත්ත ඔන්න දෙපැත්තෙන් තුන් පැත්තෙන් AC හයික. ඈ ඊට පස්සේ තව තින්දු අහන්න ඕනේ කියලා කැසට් එකක් දෙකක් තව කොහෙන් හරි හයි කරනවා ස්පීකර් දෙක තුන. එහෙම ඒවා උන්වහන්සේ ගාව නැහැ. උන්වහන්සේලාට තියෙන මොකද්ද? මේකේ අවශ්‍ය මූලිකම ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ. අන්න ඒක විතරයි හැදෙන්නේ උන්වහන්සේලාගේ. ඇයි ඒ? අර අවිද්‍යාව නැති හින්දා. අවිද්‍යාව නැති නිසා අභිසංකාර නැහැ. අභිසංකාර කියලා කියන්නේ සිංහලෙන් මතු පැවැත්ම උදෙසා ගොඩනගනවා. පැවැත්මක් තියෙන බවක් අරගෙන ඒ පැවැත්ම උදෙසා ගොඩනගෙන කරන එකට තමයි අභිසංකාර කියන්නේ. දැන් තව ටිකක් අපි ඉස්සරහින් ආයෙ උතන්න එනකොට තව තව තේරෙයි. දැන් කොහොම හරි. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් උන්වහන්සේටත් වීමක් දැනෙනවා. හැබැයි උන්වහන්සේට දැනෙන වීම උපේක්ෂාවාගතයි. නමුත් අපිට දැනෙන වීම එක්ක මේ මං කියන්නේ ආයිත් මම ඔබට කියනවා මම මේ කියන්නේ මනස ගැන. මන මේ හැදෙන මනසට සුවදායි හෝ දුක්ඛදායි. එහෙමනේ වෙන්නේ දෙක. නැත්තම් ප්‍රේසාදායි. දැන් එහෙනම් ඔන්න ඔය විඥානයේ තුල තිබිච්ච බලාපොරොත්තුවක් හදාගත්තනේ අපි. දැන් ඒක ගැන බලාපොරොත්තු වෙන්නේ නේද? දැන් මෙයාට අර වදේ එක අරගෙන දිවේ තියාගත්තා. ඒකට ගැළපීලා ගියා නම් එහෙම. අර වීමක් දැනෙන වෙලාවේදී ඒකට ගැළපීලා ගියා නම් එහෙම මොකද වෙන්නේ? සුඛසහගතයි. ඒකට ගැළපීලා ගියේ නැත්නම් මොකද වෙන්නේ? දුක්ඛසහගතයි. කේන්ති යනවා. ගැළපීලා ගියා නම් එහෙම හොඳට ඇලෙනවා නියමයි. එතෙන්ට යන්න බලන්න දෙන්න දෙක. අතනට ඇලුනහම හොඳයි කියන තැනට ඇලුනහම එතනින් එයාට තණ්හා වෙනවා. නරකයි කියන තැනට ආපු ගමන් පටිග වෙනවා. පටිග කියලා කියන්නේ මොකද්ද? පටිග වෙනවා. ඒ කියන්නේ කැමැත්තෙන් හිටපු එක මක්කලා යනවාද? නැති වෙලා යනවා. කේන්ති යනවා. ග කියලා කියන්නේ ගැහිලා යනවා කියන්නේ. වරදක් කරන් තට්ටු කළහනේ මේ ගැහිලාද කියලා. අන්න එහෙම. පටිග චන්දරාගේ මොහක් හදි යමක් කැමැත්තෙන් අල්ලගෙන ඉඳලාම ඒක මක්කලා යනවාද? ඒක ගැහිලා යනවා. නැති වෙලා යනවා. අන්න ඒ කේන්තියක් එනවා ඊට පස්සේ. දැන් අර තිවිච්ච බලාපොරොත්තු නිසා නෙමෙයිද ඔබ උනේ? නෑ යම් අවස්ථාවක ඔබට පුළුවන් නම් සිංහදිනේ ඔන්නෝය කියන බලාපොරොත්තුව තියාගන්න නැතුව ඉන්න. ඔබට හැම මොහොතකම උපේක්ෂා සහගත නැද්ද? දැන් මේක මේ අර හිතෙන් ගන්න මේ අර කයද ගන්න යන්න එපා. කයද මේක දාන්න බෑ. කයද දාන්න බෑ කිව්වද දැන් රහතන් දැන් බුදුහාමුදුරන්ගේ කාලේ අනේබිලි හිතුවරේ එතුමන්ට සල්ලි හොඳට තියෙන කාලේ එක එක જાතියෙන් දානමාන දුන්නු. කාලයක් තිබුණා ඒ එතුමගෙන් සල්ලි ගත්ත මිනිස්සු ආපහු සල්ලි දෙන්නේ. ඔච්චර වියදම් කරන්න පුළුවන් නම් සවන බවද්ද එතුමගෙන් පිළිසෙන්න මොකටද අපි උඹට ආපහු සල්ලි දෙන්නේ? එහෙම කියලා ඉල්ල ගත්ත සල්ලි නොදී හිටියා. අන්න ඒ කාලේද පිංගුදින් නිකන් නිවුඩු හාලේ ඊළඟට අර මිරිස් හොද්ද කියලා ගත්තී. ආන්ගේ මත්තෙන් දන් දෙන්න පටන් ගත්තා. ඒ තරමටම හිඳුණා එතුමා. එහෙනම් බත් ටිකක් හදලා මොනවත් එක්ක දෙන්නේ? මිරිස් හොදිත් එක්ක දන්නේ. හැබැයි එකම එක රහතන් වහන්සේ නමක්වත් අර දෙයට ඇල්ල හිටියෙත් නැහැ. මේ දෙයට එහෙ ගැටෙන්නේ නැහැ. එදා වගේම උන්වහන්සේ ලැබදිලා දානේ වළඳලා යනවා. මේ ධනට ආරාධනා කරන 500ක් මහ රහතන් වහන්සේලාට. උන්වහන්සේලා එතනට වැඩලා මොනවද දැන් මේ කන්නේ? අර බත් දෙහිකුයි. හිඳුහාලි බත් දෙහිකුයි. ඊළඟට මිරිස් හොද්දයි. ඔය ඔය බඩේ අමාරුවට එහෙම රසම් කියලා ආදිවාසීන් තියෙන්නේ. මිරිස් හොදි බතුයි. ඒක දුන්නහම උන්වහන්සේලා කාලේ යනවා. හැබැයි ඔබට අපිට දැනෙන එක දෙයක් තියෙනවා. එදා උන්වහන්සේලා ඇවිල්ලා දන්වල වැඩි රසමසවලුත් සමග කද්දි උන්වහන්සේලාගේ ශරීරයට නම් යම් සැප වේදනාවක් දැනෙන්නේ නැති නේද? ඒකයි මම කිව්වේ ඒකෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ රහතන් වහන්සේ නමකින් ඇහුවොත් එහෙම. ස්වාමීනි මේ දා මාස දෙකකට කලින් ඔබලා කාපු කෑමද? මේ දැන් කන කෑමද රහ කියලා. උන්වහන්සේ කියයිද? මට නම් ওই දෙකම එක જાතිය කියලා. නෑ එහෙම කියන්න හේතුවක් නෑනේ. එහෙනම් දියේ ප්‍රශ්නයක් නෑ. නේද? ඒකයි මම කිව්වේ මේ කතා කරන්නේ හිත ගැන. මේසක් ශරීරයට දැනෙන එකක් ගැන නෙමෙයි. මොකද බින්දුනි මේ පටිච්ච සමුප්පාද චක්‍රවල යන්නේ හිත මිසක් මේ ශරීර දැනෙන ඒවා නෙමෙයි. ජාතියක් හටගත්තාට පස්සේ දුකක් තියෙනවා. දුක්ඛ කියලා කියන්නේ. දැන් මෙතන මේ දුක කියලා කිව්වහම ඔතන තවතරක සඳහන් වෙනවා දුක්ඛ කියලා. කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං අයං උච්චති වික්ඛවේ දුක්ඛ. ඒ කියන්නේ ශරීරයට දැනෙන දුක ගැන. ඒ ශරීරයට දැනෙන දුක කියන එක හට ගන්නවා පින්වතුනි කොහොමද ජාතියක් හටගත්තේ දැන්? හැබැයි මේ අපි කතා කරන්නේ ඔය කියන ජාතිය ගැනත් නෙමෙයි දැන්. මේ කතා කරන්නේ මොකද්ද? ඒ මොහොතේදී හටගන්න පටිච්ච සමුප්පාදය. නැදු මේ උප්පත්ති පටිච්ච සමුප්පාදය නෙමෙයි. ඒ කියන්නේ සත්වයෙක් කො මේ ලෝකෙද බිහි වෙන පටිච්ච සමුප්පාදය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද නිවන් දකින්න අවශ්‍යම කාරණාව තමයි මෙන්න මේක. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදය. එතකොට ඔබට දැනගත්ත හැකි මේ ඔබෙක් කියන එකෙක් ඇත්ත වශයෙන්ම මෙතන නැහැ කියලා. මේක ප්‍රගුණ කරන්න හොඳට. මේක ප්‍රගුණ කරගෙන කරගෙන කරගෙන යනකොට සිංහදෙනි ඔබට තේරෙන්න පටන් ගන්නවා මේ ඔබ මම කියන එකෙක් මෙතන නැහැ කියලා. නිකන් කිව්වට හරියන්නේ නැහැ මමෙක් නැහැ කියලා. මේ යන ක්‍රියාදාමයේ දක්දකින්න ඕනේ. මේ ක්‍රියාදාමයේ මනාකොට අත්දකින්නකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා මම කොහෙන්ද මේක කඩන්නේ කියලා. දැන් ඔබ දැක්ක විඥාණයෙන් විසින් තියෙන බලාපොරොත්තු. ඔන්න කඩන්න හොඳ තැන. රහතන් වහන්සේ එතන විඥාණයෙන් බලාපොරොත්තු තියන්නේ නැහැ. නමුත් අපි තියෙනවා. එහෙනම් හොඳ තැනක් නේද කඩන්නේ? විඥානේ උපදිච්ච දැනම මැරලා යන හැරියන. වැඩේ ඉවරයි. දැන් අපි එතනට එමුකෝ. හරි. දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් ඇවිල්ලා ඔන්න වැදුනා. වීමක් දැනුණා. වීමක් දැනුණාම ඒ වීම අර තියාගත්ත බලාපොරොත්තුේ જાතියද? මොකද වෙන්නේ? ඔන්න සැපයි. සැප වුණා නම් ඇලුනා. ඒ જાතිය නෙමෙයි නේද? මොකද මේ ඔන්න ගැටුණා. දැන් නිකමනේ හිතන්න ඔබ ලයිව් කරගෙන යනකොට ඉස්සරහා ඉන්න කෙනා ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඔබ වගේම යන්න ඕනේ කියලා හිතාගෙන නේද යන්නේ? එහෙනම් ඔබ වගේම යනකම් මොකද වෙන්නේ? දැන් අපි දුන්නේ ඔබ යනවා දැන් කිලෝමීටරයක් යනවා. ඒ කිලෝමීටරේම ඒ පුද්ගලයා ඔබ වගේම යනවා. දැන් ඔය කිලෝමීටරේටම එක හිතයිද හටගන්නේ? නැහැ. ඔය හටගන්න හැම හිතකින්ම යන්නේ මොකද්ද? ඔමෙයා. හැබැයි ගැටෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ හිතත් හටගන්නේ මොකද්ද? ඔය විදිහට යා. හැබැයි ප්‍රශ්නේ උනේ මොකද්ද? ඌ වෙනස් වුණා. වෙනස් වෙච්ච එක මම මොකද උනේ? විඥානික බලාපොරොත්තුව කඩ වුණා. විඥානික බලාපොරොත්තුව කඩ වෙච්ච ගමන් හැදෙන්නේ මොන වේදනාවක්? දුක් වේදනාවක් කොහටද? ඇඟටද? නෑ හිතට. හිතට ආව දුක් වේදනාවට අගාලා. ඒ දුක් වේදනාව තමයි පටිඝ වෙන්නේ ඊට පස්සේ. නැකද වේදනා පත්‍ය, ඒ කියන්නේ සුඛ වේදනාවක් නම් සුඛ වේදනා පත්‍ය තණ්හා. ඒක දුක් වේදනාවක් ආව නම් දුක් වේදනා පත්‍ය මොකද්ද? පටිඝ. අන්න පටිඝ හටගන්න. පටිඝය හටගත්ත ගමන් පටිඝය හටගත්ත අවස්ථාවෙන් ඒකත් එක්ක ඇදිලා අදිමොක්ක කියන තැනට යනවා. ඒ කියන්නේ ඒක තව දුරටත් බලවර්ධනය වෙනවා. තණ්හාවක් හටගත්තාම ඒ තණ්හා කියේ මොකද්ද? ඒ තන හාවිය. දැන් මොකද උනේ? අර ආපු එකත් එක දැන් හා වුණා. හාද කමක් ඇති කරගත්තා. හා වුණා. තන්හි හාවීම තමයි තණ්හා වීම කියන්නේ. ඔබ තව ගැඹුරට එමු ඕන නම් කොහොමද කියන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාපි නන්දනි. ඔන්න ඔය ටික ඔක්කොම කැටි කරගත්ත දැන් තියෙනවා මොකද්ද? තන්හි හා උන. ඒ ඒ තන හා වෙන ගති ලක්ෂණේ. දැන් මොකද උනේ? අර කැමැත්තෙන් බැඳුන මෙයත් එක්ක. බැඳුනට පස්සේ ඔන්න දැන් ඒක උපාදාන වෙනවා. උපාදාන වෙනවා කියන්නේ මොකද්ද? ආසන්නයට ඇදිලා යනවා ඒකත් එක්ක. ඔන්න ඔය උපාදානය හරහා දැන් හටගන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? භව. මේ පුද්ගලයා රාග භවක් හෝ දේශ භවක් හෝ මෝහ භවක් හටගන්නවා මේ පුද්ගලයාට දැන්. ඔය තුනම හටගන්නේ මෝහ භවෙහි. ඒක නිසා අපිට ඔය මෝහ භව කියන එක හදන්න පුළුවන් කොහොමද? මෝහ රාග, මෝහ දේශ and තථා මෝහ මෝහ කිය. එතකොට මොකද වෙන්නේ? මේ මෝහයෙන් ඉඳන්. මෝහය කියන්නේ මොකද්ද? මෝහා වුණා. මෝසහ හා වෙච්ච ඉඳා. මොකද්ද මෝහ? මේක පටන් ගත්ත තැන කට. මේ පටන් ගත්ත තැන මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවත් එක්ක හා වෙලා ඉන්නකම් මේ හටගන්න ಜಾති ඔක්කොම මොනවද? මෝහ ಜಾති තමයි. එහෙනම් මෝහ රාගය, මෝහ දේශිකය, මෝහ මෝහිකය තමයි මේ හටගන්නේ. මෙන්න මේකට ඔන්න ಜಾතියක් හටගා. දැන් දැන් භවයක් හටගත්තා. දැන් මේ භවයට අදාළව දැන් ಜಾතිකය හටගන්න යන්නේ. මේ භවයේ හැදිච්ච ගමන් ಜಾතිකය හට. මම ඔබට කිව්වා මම මේ කතා කරන්නේ uppatti paticca samuppadaya ගැන නෙමෙයි. එහෙනම් මේ හතෙක් මැරිලා ඔන්න දැන් ඉපදුනා එහෙම එකක් ගැන නෙමෙයි. ඒ ඒ මොහොතේදී හිත හටගන්න වැඩ පිළිවෙල. මේ වෙලාවේ මේ රාග ජාතිකය හෝ ද්වේෂ ජාතිකය හෝ මෝහ ජාතිකය නැත්නම් මේ මෝහ මේ භවයක් හටගෙන තියෙන එකට දැන් ජාතියක් හටගන්න. මේ ජාතිය හටගත්ත මොහොතේ ඉඳලම මොකද්ද වෙන්නේ? යම් ජාතියක් ලෝකෙට හටගත්තා නම් ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් ඔබ දැක්කන හේතු ප්‍රත්‍යයෙන් මේක හටගත්තේ. දැන් කෝ මේක ඉන්නවද දැන් ඔන්න බලන්න. මම ඔබට කිව්වා ඇයි මේ ලෝකේ තියෙන ඒවා ජරාවට මරණයට යන්නේ? මේ හැටි මම ඔබට එක කතා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා යමෙක් ජරා මරණ දකිනවා නම් හෙතෙම ධර්මයේ දකින්න. ජරා මරණය දකින්න. ජරා මරණය නොදකින කෙනෙක් මම ශ්‍රාවකයෙක් කියලා කියන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් මේ ජරා මරණය කියන එකක් ලෝකෙ තියෙනවා. ජරා මරණය වෙන්නේ. ඔන්න ඕකයි බලන්න තියෙන්නේ. මම ඔබට එදා කිව්ව බැලුම් කතාව. මම අදත් ඒක කියන්නම් තේරුම් ගන්න. හිතන්නකෝ උඩට තියෙනවා අත් පහක්. ඔය උඩට තියෙන අත් පහෙන් එක අතකින් බැලුම ගහන උඩට. ඒක ඊළඟ අත දක්වා නැග්ගට පස්සේ අනික් අතෙන් උඩට ගහනවා. හැබැයි අනික් අතෙන් උඩට ගහනකොට මේ අතිය දීලා දෙවිච්ච අනික් අත දැන් නැහැ. මේ අතට දෙවෙනි අතට ශක්තිය දීලා දීප පළවෙනි අතෙන්. පළවෙනි අතෙන් දෙවෙනි අතට ශක්තිය දීලා ඒකෙන් බැලුම උඩට ගැහුවාම දැන් පළවෙනි අත තව දුරටත් නැහැ. එහෙනම් දෙවෙනි අතෙන් තුන්වෙනි අතට ශක්තිය දීලා තුන් දෙවෙනි අතත් නැහැ. තුන්වෙනි අතෙන් හතරවෙනි අතට ශක්තිය දෙනවා තුන්වෙනි අතත් නැහැ. එහෙනම් පින්වලනේ අර උඩ යන බැලුමට ශක්තිය දෙන්න අන්තිමන කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ නේද? ඇයි මේ එක එක හේතුන්ගෙන් හටගෙන හේතුවෙන් හේතුව අයින් වෙනවා? එතන අන්තිමට මෙයාට ශක්තිය දෙන්න කවුරුත් නැහැනේ. එහෙනම් දැන් මෙයා මොකද වෙන්න ඕනේ? ආයි ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට යන්න ඕනේ. පස්වෙනි එකක් දුන්න ආයි පල්ලෙහාට එන්න ඕනේ. ඇයි හේතු? ඇයි දැන් අර ආහාර සපයපුව දැන් කවුරුත් නැහැ? මෙයා පච්චයා මෙයා කියලා කිව්වන මෙයා පච්චයා අරය වෙනකොට අරය නැහැ. එහෙනම් දැන් ශක්තිය දෙන්න කවුරුත් නැහැ. හැදිලා උඩට අරන් ගියාට පස්සේ මොකද වෙන්නේ? අනේ උඩින් ඉඳලා අන්න මේ උඩට ගැහුව බැලුම් දැන් මෙච්චර වෙලා උඩ ගහ හිටපු අත් එකක්වත් දැන් නැහැ. දැන් මොකද වෙන්නේ? ඉතින් හේතු නැති වෙනකොට දැන් මොකද වෙන්නේ? අන්න විපරිණාමයට පත් වී වෙනසිලා යනවා. ඒක තමයි ස්වභාවය. අපි දැන දෙක කතා නොකරේ. තේරෙන්නේ මේ කතා කරන දේ ඇතුලේ තව ඒවා තියෙනවා. ඒවට අපි නොගිහින්. හේතුව තමයි නැත්තම් මේක පඹ ගාලක් වගේ. මේක හරියට ලියා ගත්තත් ඔබට හොඳට තීක්ෂණව බලා ගන්න පුළුවන් මං කොයි තැනද කඩන්න ඕනේ කියලා. ආන් ඒ තැන බල්ල කඩලා දාන්න. මෙච්චර කල් ශාස්ත්‍රඥ වහන්සේ ඔබට යමක් කියලා දීපුවා. මම ඒකයි කියන්නේ පිළිතුරු මේ ධර්මයේ පරිශීලනය කරන්න කරන්න විමසන්න විමසන්න මේ ධර්මයේ මනාකොට තේරෙනවා. භාවනා කරන්නයි භාවනා කරන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. චතුත් ධානයේට හෝ පංචම ධානයේට හෝ ඕන ධානයකට යන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් ශාස්ත්‍රඥ වහන්සේගේ ක්‍රමවේදයේ තියෙන එක කරුණක් කියලා පින්වතුනි ඒ තමයි ධර්මයේ විමර්ශනය කර කර කර කර කර කර ධර්මය අවබෝධ කරගන්න කියන්නේ. මෙන්න මේ කරුණාවේදී ඔබට හොඳටම පේන තැන් එයි දැන් ඉස්සරහට. දැන් මේ යන ගමනේ ඔබට පේන තැන් එයි. මං කොතනින්ද මේක කඩන්නේ කියලා. කාටවත් පුළුවන් තණ්හාවෙන් එහෙම මේක කඩන්න. පරිිත සමුපාද චක්‍රේ නම් කැඩෙන්න ඕනේ තණ්හාවෙන් සහ විද්‍යාවෙන් තමයි. නමුත් තණ්හා නැහැ තණ්හා නැහැ තණ්හා නැහැ කියලා එහෙම කඩන්න පුළුවන්. ඈ අනුරහස දන්න මට තණ්හා නැහැ. ඈ එහෙම නිවන් දකින්න බෑ. හැබැයි කැඩෙන තැන් කීපයක් තියෙනවා. ඔන්න ඒ තැන් ටික අල්ල කඩලා දැම්මනම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගාන්ති දෙකෙන් මක්ක නැනවලු. මේක ගැල වෙනවා. දැන් කාටද කියන බඳ මට අවිද්‍යාව නැහැ කියලා භාවනා කරන්න පුළුවන්. එහෙම බෑ. තණ්හා නැහැ ලණ්හා නැහැ කියලා භාවනා කරන්නත් බෑ. භාවනා කරන්නෙමත් භාවිතා කරන්න. අන්න ඒක තමයි කියන්නේ පින්වතුනි මේ පටිච්චසමුප්පාදය කියන්නේ දහම් ගුරුවරයා. මේක දැකගත්තාම ආයි බුදුහාඳුරන්ගෙන් අහපු සූත්‍රයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක දහම් ගුරුවරයා. මේක හිතන්න. දැන් අපි අනිච්ච සංඥාව කියලා එකක් ඉගෙනගෙන තියෙනවා. අනිච්ච සංඥා නේද? කියලා ගිරිමානන්ද සූත්‍රය ඔබ අහලා ඇත. එතකොට ඒක කියන්නේ මොකද්ද? රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති. දැන් ඕක හොඳ භාවනාවක්. ඕක හොඳ භාවනාවක් උනේ මේ පටිච්චසමුප්පාද චක්‍රය කොතනින් ගඩන්ද? විඥාන පත්‍ය නාම රූපං ගඩන්ද? නාම රූප උපාදාන කරගෙන හිටියේ නැත්තම් අර දීවන විඥාණයට ආහාරකෝ කොහෙද විඥානේ දැන් බලාපොරොත්තු තියන්නේ නෑ අර හැදිලා ආපු විඥානේ තියෙනවනේ ඔය විඥානේ හැදෙන වෙලාවේ අර උපාදානෙද නාම රූප ඕකේ බැස්සහම නේද එයාට එන්නේ මේ එයාට එන්නේ මොකද්ද බලාපොරොත්තුව විඥානේ ගති ලක්ෂණේ හරියටම හැදිලා එන්නේ අර නාම රූප බැස්සහම ඔකට එතකම විඥානේ කියලා කියන්නේ නිකන් ඒ වෙලාවේ උපදිච්ච කෙනෙක් පොඩි අතදරුවෙක් එහෙනම් ඔන්නෝක දිහා තමයි ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං කියලා මෙනෙහි කරා. ඒ වගේම සංයුක්ත නිකායේ එක පොත් පෙළක්ම දිනන. ඒ කියන්නේ එක මේ සූත්‍ර මං හිතන එක 100කට 200කට වඩා තියෙනවා. ස්කන්ධ. ස්කන්ධ සංයුක්තය. ස්කන්ධයන්ගේ අනිච්ච දුක්ඛ අනාත්ම බල. ස්කන්ධයන්ගේ අනිච්ච දුක්ඛ අනාත්ම බල හොඳ මොකද වෙන්නේ? ඒ ටික වෙන නේනකොට විඥාණයට ආහාර දෙන්න එකෙක් නැහැ. විඥාණය හැදෙනවා. තින්දිරි ගේදීම් මක්ක දානවනේ. මෙල් හැදෙනවා. ඊළඟට තව එකක් තියෙනවා ආයතනික සංයුක්තය. ආයතන ගැන තියෙන. ආයතන කියවනවා. චක්ඛ ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ගන්ධ ආදී ආදී වශයෙන් තියෙන අභ්‍යන්තර බාහිර ආයතන. ওই ටික ගලවනකොට කොහෙන්ද ගැලවෙන්නේ? සලායතනික මට්ටමින් ගැලවිලා එනවා. දැන් ওই ටික දැක ගන්න. දැන් මෙච්චර කල් ඔබ භාවනා කරනවා. මහකරි හිතනවා රූපං අනිච්චා කියලා හිතුවා. ඇයි බුදුහාඳුරෝ කියපේ. බුදුහාඳුරෝ ඒක කිසි වැරද්දක් නැහැ. ඒක කිසි වැරද්දක් නැහැ. බුදුහාඳුරෝ කියපු නිසා අපි ඒක කළා. ඇයි දහම් ගුරුවරයා කිව්වේ මොකටද? පටිච්චසමුප්පාද. දැන් පේනවා නේද අර කිරණකට කොහෙන්ද මේක ගැලවෙන්නේ කියලා. අන්න දහම් ගුරුවරයා. ඒකයි කිව්වේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ දම්මන් පස්සති අන්න යමෙක් ධර්මයේ දකින්නවා නම් අන්න ඒ කෙනා කවුරු දකින්නවාද මේ පටිච්චසමුප්පාදේ දකින්නවා නම් ඒ කෙනා ධර්මයේ දකින්න එහෙනම් දැන් ඔන්න ඔය ආකාරයට පින්වදේ දැකගත් හැකි ධර්ම කාරණාව මොකද්ද කියලා ඔන්න ඔතෙන් දැන් එතකොට අපි තව ඉස්සරහින් මම කඩන හැටි පෙන්වන්න එකක් එකක් නෑර කඩන හැටි පෙන්වන්න කොහෙන් කැඩුවත් මාළෙට මේ මාළයක් මේ මාළෙට පින්වදෙනි මොන පුරුකට ගැහුවත් මේක ගාන්තු දෙකක් තියෙන උඩින් යටි. ගහලා ගහලා ගහලා ගහලා ගත්තාම එක අවස්ථාවකදී ඔය ගාන්තු දෙකේ දෙපැත්තෙන්ම ටොක් ගාලා කැඩලා යනවා මේ මාළේ. හැබැයි ගාන්තු වලට ගහලා හරියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ අවිද්‍යාව නැහැ කියලා හරියන්නේ ඉසල කරන්නේ මේවට එන පෝෂණ ප්‍රදා පෝෂණය කරන දැන් ඔක්කොම කරන්න ඕනේ නවත්තලා දාන්න. එතකොට මේක ඉබේම කැඩලා යනවා. අපි යන් ඉස්සරහ. ඔව්. ඒකනේ කලින් වෙච්චෙම උපාදාන කරගෙන ඉන්නේ අපි. අනේ ඒකනේ ප්‍රශ්නේ. ඔව්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබගේ ජීවිතෙම ගන්නකෝ. දැන් ඔබගේ ජීවිතේ මතකද ඔබට අවුරුදු 16ක කාලේ. අවුරුදු 16ක කාලේ දැන් අපි පිරිමි කෙනෙක් ගැන කතා කරමු. ඔබට අවුරුදු 16ක කාලේ ගෑනු ළමයෙක් කියන උපාදාන වෙලා හිටියේ අවුරුදු 14ක පොඩි කෙල්ලෙක් නේද? ඒ වෙලාවේ හොඳම ගෑනු ළමයා කවුද? ලස්සනම ගෑනු ළමයා. හොඳම මේ මලුවල හිරිච්ච කෙල්ලෙක් කියලා කියනකොටම ඩග්ගාල උඩට ආවේ කවුද? අවුරුදු 14ක ගෑනු ළමෙන් නේද? දැන් ඔබට අවුරුදු 45ක් ගෙන හිටන්න. තාමත් එයාද ඉන්නේ? නෑ. දැන් දැක්කද උපාදානයේ වෙනස් වෙන හැටි? එන අතන දැඩි ලෙස උපාදාන කරගෙන හිටිය අරක. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒක වෙනස්. දැන් එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? බොහොම දරුණු. නේද? ඈ දැන් එහෙම වෙන්නේ. දැන් එහෙනම් දැන් උපාදාන වෙලා තියෙන වෙන කෙනෙක්. අන්න එහෙම උපාදාන වෙලා තියෙන ස්වභාවය වෙනස් වෙනවා. කොහොම කළත් ඔය උපාදානයක් විදිහට තිබුණොත් ඔය කියන පහ උපාදාන කරන් හිටියොත් විඥානේ හටගත්ත ගමන් ඕකට අදාළව විඥානේ බැහැගන්න. බැහැගත්ත ගමන් විඥානේට එනර්ජි එකක් එනවා ඉතුරු ටික යන්නේ. හැබැයි විඥානේ හටගන්නකොටම අරව නැත්ත. ඇත්තට මේකයි. අරව නැහැ කියලා කියන්නේ විඥානේ හටගන්නේ නැහැ. අපිට දැන් පුතන්ගේ තත්ත්වෙ මෙහෙම ඉන්නකොට සමහර ඒවා ඒ වගේ වෙන්නේ නැද්ද? සමහර ඒවා වෙනවා. ඒක තමයි උපේක්ෂාවෙන් යන්නේ අර. ඕ අපිට උපේක්ෂාව තියෙනවා. සමහර වෙලාවට ලොකු බලාපොරොත්තුවක් තියන්නේ නැතුව මෙයන් ඒවා තියෙනවා. එහෙම ඒවාත් තියෙනවා. බොහොම කලාතුරකින් එහෙම යනවා. බලාපොරොත්තුවක් නැහැ. ඒක තමයි කියන්නේ මේකද යම් අවස්ථාවක ඔබ බලාපොරොත්තු තියෙන එක නැවැත්තුව. එදාට ඔබ දුකින් නිදහස්. ඒ මොහොතේදී බලාපොරොත්තුව තියෙන එක නැවැත්තුව. ඒ කරුණ උදෙසා ඒ මොහොතේදී ඔබ දුකින් නිදහස්. මේ තියපු බලාපොරොත්තුව තමයි ඔය ජාතිය කියලා කියන්නේ. අතන හැදෙන ජාතිකයා කවුද? අර බලාපොරොත්තු ජාතිකයා. ඌ තමයි මක් වෙවි යන්නේද? සේවෙවි යන්නේ. දැන් ඔතන දැන් අපි යන්කෝ තව ඉස්සරහට. දැන් සේවෙවි යනවා. ඇයි? දැන් අර දීපු ආහාර දෙන්න කවුරුත් නැහැ. කෝ සංකාරේද? කොන්ත්‍රාත්කාරය කොහෙද නැහැ. කෝ චේතන. කෝ දැන් හදපු එක. ඌත් කෝ දැන් අර සලායතන වලින් දිවහෙම ගෙනත් දීපුවා. උනුත් නැහැ. කෝ දැන් අර වේදන. උනුත් නැහැ. අන්තිමට මොකක් විතර දින්නේ? ජාතිකියා විතරයි. දැන් මොකද වෙන්නේ? එහෙනම් ෆීඩ් වෙන්නේ නැති නිසා. ඒවට අදාළව අර හේතු එකතු කරන්නේ නැති නිසා. දැන් මොකද වෙන්නේ? දැන් මේක ජරාවට මරණයට යනවා. ජරාවට මරණයට යනකොට ඔන්න දැන් ප්‍රශ්නයක්. ඇයි මේ මෙන්න මේ සිද්ධාමේ යන එක අවිද්‍යාසහගතයි. මේ අවිද්‍යාසහගත ස්වභාවයේ ඉන්නකොට සාමාන්‍යයෙන් යමක් ජරාවට මරණයට පත් වෙනකොට අපි මොකද්ද කරන්නේ? හරි, ගොඩ නැගිල්ලක් තියෙනවා. ගොඩ නැගිල්ල ජරාවට පත් වෙනකොට අපි මොකද කරන්නේ? ප්‍රතිසංස්කරණය කරනවා. ප්‍රතිසංස්කරණය කිරීමෙන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර දුකට පිළියම. අර ජරා මරණික දුකට පිළියම. අර ජරා මරණික දුකට පිළියමක් කරන්න අපි මොකද කරන්නේ? නැවත ගොඩනග. ඔන්න ඕක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥාන. අයං උච්චති අවිජ්ජා. අන්න දුක පිළිබඳ ආර්ය සත්‍යය වැටහිලා නැහැ. දුක් විඳිනවා. හැබැයි දුක පිළිබඳ තියෙන ආර්ය සත්‍යය වැටහිලා නැහැ. දැන් අපි අද ඒවත් කතා කරමු. ධර්මයේ මනරම්ම හරියමේ පරිත්‍ථ සමුප්පාදේ සහ ධම්සක්නාතන් සූත්‍රය. ඒ කිව්වේ ධර්මයයි සූත්‍රයයි. අපි මේවට තව පිටිගදී පටිච්චසමුප්පාදය කියලා කියන්නේ දහම් සාගරයක්. ඒක නිසා සමහර වෙලාවට ඔබ අහන ප්‍රශ්න මම ස්කිප් කරලා යනවා. ඒකට හේතුව තමයි මේ සාගරේ හිමීට බෝට්ටු අරයි යන්න ඕනේ, නැත්නම් මේක පෙරටෙල්ල ගන්නයි වෙන්නේ. මං උනත් බොහොම පරිස්සමෙන් තමයි පරිසමුප්පාද සාගරයේ දිගේ ඉස්සරහට යන්නේ, ඊතර වෙන්නේ විතරයි. දැන් අව්‍යාකෘත පරිසමුප්පාදය ගැන අහලා තියෙනවා, ඒක මං ඉස්සරහට කියන්නේ. විභංග ප්‍රකරණේ පරිසමුප්පාද විභංගේ ඒ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. ඒව ගැන ඉස්සරහට විස්තර කරන්න. කුසල අකුසල අව්‍යාකෘත ආදි වශයෙන්. ඒවට කල් දෙන්න. අපි බොහොම පරිස්සමෙන් බෝට්ටු අරගෙන යනවා. මොකද මේ වෙලාවේ අපිට ඕනේ මොකද්ද? අවශ්‍ය තැන් ටික බලාගෙන එතනට පහර ගහලා මේක කඩලා දාන්න. ඒක නිසා සමහර වෙලාවට ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලයක් යයි. ඒවට අමනාප වෙන්නේ නැහැ. දැන් මේ දුක පිළිබඳ ආරහත්ය දන්නේ නැති හින්දා අපි දුක් විඳිනවා විතරයි. දුක අවබෝධ කරන්නේ සත්‍යය දුක විඳිනවා. හැබැයි දුක අවබෝධ කරන්නේ. දැන් මොකද්ද පින්වතුනි දුකයි දුක්ඛාර සත්‍යය අතර වෙනස? දුක කියලා කියන්නේ විඳින එක. දුක්ඛාර සත්‍යය කියලා කියන්නේ අවබෝධ කරන එක. එහෙනම් මොකද්ද අවබෝධ කරන්න තියෙන දුක්ඛාර සත්‍යය? කවුරුරි කනට එකක් ගැහුවොත් අන්න දුකයි. ඒක මොකද? ඒ ශාරීරික දුකක් දැනෙනවා. නව වෙන මොහක් හරි මානසික ආව මානසික දුකක් දැනෙනවා. ඒ දැනෙනේවා. දැන් ඔබ දන්නා පටිච්ච සමුප්පාදයේ ඕවා දැනෙන්නේ මොනවද? පස්සපච්චා වේදනා කියන එකට ඔය දැනෙන්නේ ඔය තියෙන. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පස්සපච්චා වේදනා දැනෙන එකද? එහෙම එකක් නෙමෙයි. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ පවතින වස්තුන්ගේ අනිත්‍යතාවය නිසා යද නිච්ඡන් තන් දුක්ඛන් කියන තැන තියෙනවා. ඔන්න ගැළපෙලා එන තැන. යද නිච්ඡන් තන් දුක්ඛන්. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. ඔන්න ඕක දැක ගැනීම තමයි මොකක් කියන්නේද? දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි ඔය දුක්ඛාර සත්‍යයටපත් වෙන්න අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක වඩන්න ඕනේ නැද්ද? එහෙනම් නිවන් දකින්න වෙන ක්‍රමවේදයක් නැහැ. ඕකෙන් කිව්වට පිළිගන්නේ නැහැ මිනිස්සු. ආතී ලක්ෂණේනේ ඕක මොකද්ද? ඒ වගේද මේ අභිධර්මයේ පටිච්ච සමුප්පාදයේ ආදී වාදේ. පටිච්ච සමුප්පාදයේ කියන්නේ දහම් න්‍යාය. පටිච්ච සමුප්පාදයේ සිහි කළ පුළුවන් මේ හඳුනා ගන්නවද? නැහැ. පරිණත උපාදයෙන් අපි දැක ගන්නවා මොකද්ද කාරණා. ඒක තමයි පිඟුදෙන තථාගතයන් වහන්සේ නමකගේ සොයා ගැනීම. තථාගතයන් වහන්සේ නමකගේ සොයා ගැනීම මොකද්ද ඇත්තට? පරිණත උපාදේ උන්වහන්සේ බෝධි මූලයේ හිතන මේ මහ දුකක් තියෙන මේ දුකට හේතුව මොකද්ද? ඉපදීම අන්න පටන් ගන්න. මේ ඉපදීමේ හේතුව මොකද්ද? දැන් අපි මහ ලොකුට උජාරුවෙන් කියනවා භවයේ. ඈ හිතන්නේ මේක දැන් සර් අයිසෙක් නිව්ටන්ගේ නියම ගැන ඉගෙන ගන්නකොට ළමයි කියනවා මේ නිව්ටන් මහ ලොක්ක කෑ. මේක අපිත් දන්න එකක් නේ. නේද? ඇත්ත තමයි බලද්දී. නේද? හැබැයි ඔක මුලින් හොයාගන්න. න්‍යාය ධර්මයේ හොයාගන්න. වැලිලා ගිහිලා තියෙන වෙලාවේ. පොඩි ඥානයක් තියෙන්න ඕනේ නැද්ද? අන්නේ එන්නේ ඒ උන්වහන්සේගේ සොයා ගැනීම තමයි මේක. එහෙනම් දැන් බෞද්ධයෙක් වෙන්න නම් බෞද්ධයෙක් වෙන්න නම් කවුරුහරි ඇහුවොත් එහෙම බෞද්ධයයි අනිත්යයි අතර වෙනස මොකක්ද? ඔන්න උතන්දි පේන්න තියෙනේ මොකද්ද? මේ පටිච්චසමුප්පාද චක්‍රයේ තියෙනවා මේ භවය නතර කරන විදිය. ඒ තැන් ඔක්කොම තියෙනවා. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේකට හේතුව? ආදි වශයෙන් ගිහිල්ලා මේක නතර කරගන්න. එහෙනම් ඒකාන්තයෙන්ම අපි දන්නවා පිඟදිනි බෞද්ධයෙක් කියලා කියන්නේ මොකද්ද? මේ භවය උදුරලා දාන කෙනා. ඒ හැරෙන වෙන බෞද්ධත්වයක් නෑ මේ ලෝකේ. දිව්‍ය ලෝක යන්නේ මහදුනා නම් කවුරු හරි ඒ බෞද්ධ නෙමෙයි. ඒකයි මම කියන්නේ. මේ අද්දවේදී භවයේ උදුරන්න උත්සාහ කරලා බැරි වෙලා දිව්‍ය ලෝක යන එක වෙනම දෙයක්. ඔය බ්‍රහ්ම ලෝකෙ ගිහින අතර වෙන එක වෙන දෙයක්. නවත අපි වින් කර කර වින් කර කර දිව්‍ය ලෝක යනවා. වින් කර කර වින් කර කර දිව්‍ය ලෝක යනවා. ඒක බෞද්ධත්වයේද? ඒක බෞද්ධත්වයට කරන නිගාවක්. බෞද්ධත්වය කියන්නේ ඒ පුළුවන් තරම් උත්සාහ කරනවා මොකද්ද මේ භව ගමන කෙලවර කරන්න. ඒක තමයි බෞද්ධත්වය. ඒක තමයි සාස්ත්‍රුන් වහන්සේගේ සොයා ගැනීම. ඒක තමයි සාස්ත්‍රුන් වහන්සේගේ කියන්නේ. ওই දෙක තමයි උන්වහන්සේගේ තියෙන්නේ. හරි. ඒ කොහොම හරි. දැන් බලන්න යද නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිච්චයි නම් ඒක දුකයි. එහෙනම් අනිච්චයි කිව්වේ ඇයි? ඔන්න දැන් අපිට ඔන්නම් පුළුවන් සෝතාපන්න ඵල මට්ටමින් කතා කරන්නත් අනාගාමි ඵල මට්ටමින් කතා කරන්නත් ඕන. යා අනිච්ච කියන දේ. තමන් වශයෙන් ඒ පවත්වන්න බෑ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් මොකද්ද? විඥානික බලාපොරොත්තු ලෙස නැහැ. තියෙනවද? අන්න මේ කිසිවක් විඥානික බලාපොරොත්තු ලෙස තියෙනවද? නාම රූප වහගත් නාම රූප වලට අහු වෙච්ච විඥානයේ බලාපොරොත්තුවක් හට ගන්නවනේ. ඔන්න ඒ බලාපොරොත්තු ලෙස තියෙනවද මේකක්? එහෙනම් ඔතන තමන් වශයෙන් නැහැ කියලා කිවි ඔන්න ඔතන හැදෙනදී. විඥානික බලාපොරොත්තුවේ නැහැ මේවා. දැන් අර වඩේක අරගෙන කෙනෙක් විඥානික බලාපොරොත්තුවක් හට ගන්නවා මේ මාස පහකට එහා පැත්තේ කාපු වඩේ එකක් ගන්න. ඒ මේකේ රසයේ ඒක රසයේ වෙන්න හේතුවක් තියෙනවා. එහෙනම් ඇලි ඇලි ගැටි ගැටි ඉන්න තමයි වෙන්නේ මුළු ජීවිතේ. ඔබ කොහෙන් හරි කනවා කුකුල් මස් හොද්දා. ඕක කාලේ ඉවර වෙලා පොඩ්ඩක් එයාගෙනත් අහගන්නවා කොහොමද හැදුවේ කියලා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? ඕක හදනවා. ඕක හදන වෙලාවේ පහළ වෙන විඤ්ඤාණ වල මොකද්ද තියෙන්නේ බැහැගත්තු රසය? අර රසය තියෙන්නේ. එහෙනම් ඒ වෙලාවේ උපාදාන කරගත්ත නිසා නේද ඒක දැන් මේ වෙලාවේ හැදෙන විඤ්ඤාණ වල බැහැ බැහැ එන්නේ. ආ හොද්දට පොඩ්ඩක් ගාලා බලනවා. ඔන්න ගැටුණා. හරියන්නේ නැහැ. ඈ දාන මිරිස් පොඩ්ඩක්. ආයි කලවම් හැඳි ගාලා ආයි ගහනවා. හරියන්නේ නැහැ. ඒ හිම වෙන්නේ. ඇයි මේ ගැටෙන්නේ? මේ ගැටෙන්නේ කියන්නේ වලම් පොලේ ගහන ධර්ම නෙමෙයි. නමුත් මේ හිත මොහොතින් මොහොත ගැටෙනවා. ඇයි ඒ? අර විඥානික බලාපොරොත්තු. ඉතින් හද දෙයනේ. කොහොමද අර විඥානයේ ගොංකමට බලාපොරොත්තු දීබ්බට? අර හොද්ද හැදෙන්න හේතුන්ගෙන්. එදා හොද්ද හැදුනේ හේතුන්ගෙන් නෙමෙයිද? සමහර දේ ගෑනුවෙක් කෙනා උයනකොට දාඩි බින්දු දෙක තුනක්වත් වැටෙන්නේ නැති එක. ඒකද දන්නේ නැහැ ඔච්චර රහ. දැන් එහෙනම් ඔබ කොච්චර හොඳ බෝක හදන්න හැදුවා? ඔබට ඔබ දාඩිය දාන්න දාඩි බින්දු දෙකක් ඕකට දාන කල්ම අර රහ එන්නේ නැහැ නේද? නිකන් උදාහරණයක් ගන්න. එහෙනම් ඒක හැදෙන්න යම් හේතු රාශියක් ආවනම් ඒ ටික ඒ විදිහටම හැදුනොත් නේද වින්වදිනී ඔය කියන ඵලයේ ආයි හැදෙන්නේ? දෝක වෙන්න තියෙන සම්භාවිතාවය කොහෙද තියෙන්නේ? ගණිතයෙන් කිව්ව සම්භාවිතාව බිඳුවයි වෙයි. බිඳුවට කිත්තුයි. මේ හිතල බලන්න. බිඳුවට කිත්තුයි මේ. මේ නෝන හොද්ද හැඳි ගන්නකොට හැඳියාවේ පොල් කටු හැඳකි. එතකොට මේ පොල් කටු හැඳේ හැඳයි මැටි ඇතිලියයි ඇතිල්ලෙනකොට. ඔගෙන මැටි අංශු දෙක තුනකුත් එකතු වෙන්නේ නැති. පොල් කටු අංශු දෙක තුනකුත් එකතු වෙන්නේ නැති. දැන් ඔබට පුළුවන් ද එයාගේ රෙසිපි එක අහගත්තා කියලා. ඒ වෙලාවේ ඒ කෙනා දාපු ඔක්කොම හේතු ටික දැන් ගෙදරයි එකතු කරන්න. එහෙම පුළුවන් නම් අන්න හරි. එහෙනම් නෑ. ඔබට පුළුවන් ද එදා හදපොත් ආයි හදන්න? ඈ ඒ කෙනාට පුළුවන් ද ඒ හොද්ද ආයි හදන්න කිව්වොත් හදන්න? නෑ. ඒකට සමාන එකක් හදයි. හැමදෙසෙම මතක තියාගන්න පිළිදෙන්නේ ඔබට තියෙන රේන්ජ් එක. මෙන්න මේ රේන්ජ් එකේ ඔබට අඳුනගන්න බෑ වෙනසක්. මෙතන ඉඳලා මෙතනට යනකම්ම අඳුනගන්න බෑ. මෙතනින් පැන්නොත් තමයි ඔබට අඳුනගන්න පුළුවන්. මෙතනින් පැන්නොත් තමයි ඔබට අඳුනගන්න පුළුවන්. නැත්තම් මේක ඇතුලේ ඉන්නකම් ඔබට අඳුනගන්න බෑ. ඔබ හිතනවා ආයෙත් දාකහපු එකම තමයි ඒක ඇවේ. නමුත් ඒක නෙමෙයි. ඒක වෙන්න හේතුවක්. ඒ වෙලාවේ ඒ කාන්තාව ගෑස් ලිපේ කොච්චරට ගින්දර දාලා තිබ්බද? මම ඔබට ගෑස් ලිපක් ගෙනහලා දෙනවා. දීලා මම ඔබට කියනවා. හා දැන් එකපාරක් කරකොල මට ගිනි දැල්ලක් අරගන්නකො. හොඳට මතක තියාගන්න දැන් ඈ. දැන් හා දැන් වහලා ආයේ ගිනි දැල් අරන් පෙන්නන්න මට. ඒ මත්තමට ඔබට පැය කීයක් යයිද ඔක් කරන්නේ? ඇයි? අන්වීක්ෂණ කරගෙන. ඈ ඇයි අරක කරකවනකොට හරියටම ඒ තැන අන්වීක්ෂයකින් බලලා නැත්තම් වැරදිනේ. එක අංශුවකින් 60න් පංගුවක් වුණොත් එහෙම, අංශකයකින් 60න් පංගුවක් වුණොත් එහෙම, කලාවකින් 60න් පංගුවක් වුණොත් එහෙම, විකලාවක් කියලා කියන්නේ එහෙම වුණොත් එහෙම, ඒ පොඩි වෙනසකට ගිනි දැල්ලේ වෙනසක් තියෙනව නේද? ඒ වෙලාවේ ගෑස් ටැංකිය පොඩ්ඩක් අඩු වෙලා නම් එහෙම, ඒකේ ප්‍රෙෂර් එක අඩු නම් එහෙම, ඒකෙත් වෙනසක් තියෙනව නේද? ඒ වෙලේ තිබිච්ච බටේ නෙමෙයි නේද දැන් තියෙන්නේ? දැන් බටේ ඡය වෙලා ගිහිල්ලා නේද? එහෙනම් පින්වතුනි, යන්නේ ඒක තමයි කියන්නේ. යම් මේ හේතුන්ගෙන් හටගන්නේ මෝඩකමට තියෙනව මොකද්ද? විඥානික බලාපොරොත්තු. දේවල් හටගන්නේ හේතුන්. නමුත් අපි තියෙනව විඥානික බලාපොරොත්තු. දැන් මේ මල් වාස්තක පිළිබඳ ඔබගේ බලාපොරොත්තුව මොකද්ද? අනේ කැඩෙන්න එපා, විඳෙන්න එපා, ඔහොම තියෙන්නේ කියලා. දැන් එහෙම හිතන හින්දාද කොහොම තියෙන්නේ? නෑ. ඒකට අදාළ හේතු තාම තියෙනවා. ඒකට අදාළ හේතු නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දඩස් ගාලෝක වැහලා බිඳිලා යනවා. නැත්තම් ඔක ක්‍රැක් වෙනවා. දැන් ඔක ක්‍රැක් වෙන්නේ. ඔබගේ කැමැත්තද නැත්නම් කැමැත්ත නැති හින්දා. එහෙම එකක් නෑ. එහෙනම් දැන් ඔබ නෙමෙයි මේ තියෙන්නේ. මොකද්ද? ඒ මොහොතේදී හටගන්න විඥානය අර නාම රූපයන්ගේ වැහගත්තට පස්සේ තියෙනවා මොකද්ද? ලොකු බලාපොරොත්තු. දැන් අන්නේ බලාපොරොත්තු තමයි මේ හොයන්නේ. ඉතින් ඇලෙන එක ගැටෙන එක ආයේ අහන්න දෙයක්. ඇලෙන එක ගැටෙන එක අහන්න දෙයක්. මේක පින්වතුනි ඒ මට්ටමට ගන්න බෑ. එහෙනම් මේ ලෝකේ තියෙන හැම වස්තුවක් අනිත්‍යයි. අන්න ඒක හොඳට ගන්න. හැම වස්තුවක්ම අනිත්‍යයි. ඒකේ විඥානික බලාපොරොත්තුවේ නැහැ. හැබැයි ඔබට තියෙන කන්දියේ නැති වුණාම නැති වෙයි. දැන් ඔබට වාහනයක් තියෙන්නේ, තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අනිත්‍යතාවය කියන්නේ වැරදි එකක් නෙමෙයි. අනිත්‍යතාවය කියන්නේ ඍණ එකක් නෙමෙයි. අනිත්‍යතාවය කියන්නේ විපරිණාමය වගේ ඍණ පැත්තට තියෙන එකක් නෙමෙයි ලෝක සම්මතේ. අද ඔබ සතුටින් ඉන්නේ. ඒකත් හේතුක ඵලයක්. ඒකයි මම ඔබට හැමදෙස්සෙම කියන්නේ යුතුයකම කරන්න. යුතුයකම කිව්වේ මොකද්ද? කළ යුත්ත. ඔබ කරන දේෙන් ඔබගේ අම්මා සතුටිනවද නැද්ද කියන එක ඔබ අතේ තියෙන එකක්ද? නෑ, කළ යුත්ත කරන්න. එතකොට අම්මා සතුටිනව නම් සතුටු වෙයි, නැත්තම් නිකන් ඉඳී. අපි කොහොමද ඒක කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔබ යමක් කරලා ඉවර වෙලා විඥානික බලාපොරොත්තුවක් තියෙනව මොකද්ද? ඒ කරපු දෙයට අනු අර පුද්ගලයා සතුටු වෙයි කියලා. එහෙනම් කරන දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොහේද? ඔය දුක ගේන්නේ කරන දේ මත නෙමෙයි. එහෙනම් රහතන් වහන්සේ කරන දේ කරනවා. උන්වහන්සේ නැත්තේ මොකද්ද? විඥානික බලාපොරොත්තුනේ. ඔන්න බලන්න මේ දුකින් ගැලවෙන මඟ. මුළු මොනින්ම මේ දුකින් ගැලවි ගැලවි යන්න පුළුවන් ක්‍රමවේදයක් මේ. ඔබ දරුවාට යමක් දීලා ඔබ බලාපොරොත්තුවක් තියාගත්තොත් මොකද වෙන්නේ? ඔබට දුක් වෙන්න වෙනවා. ඒකයි කියන්නේ දරුවන්ට කළ යුතු යුතුකම කරන්න. උන් මොකෙක් වෙයිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. හැබැයි යුතුකම නොපිරියලා ඉටු කරන්න. ළමයා වැරදි පාරේ යන්න ගියෝ තොක්ක කැල්ලා වහප ගන්න ප්‍රශ්නයක් නෑ. යුතුකම කරන්න. හැබැයි විඥානික බලාපොරොත්තු ලෙස නම් මේ ලෝකේ දේවල් පවතින්නේ නැහැ. මොකද මේ ලෝකේ දේවල් ගැන සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව තමයි අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඒ ලෝකේ දේවල් ගැන. ලෝකේ දේවල් වල ඔබේ හිත ඇති නැද්ද? ඇති. මේ ලෝකයේ තියෙන වස්තුන් අනිච්චයි අද්දුවයි. අද්දුවයි කියලා කිව්වම මොකද? ස්ථිර නැහැ. පෙරලෙන සුළුයි. ස්ථිර නැහැ. වෙනසවි වෙනසවි යනසුලයි. අනිච්චං කියලා කිව්වේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන විඥානික බලාපොරොත්තුවේ කියන්න බෑ. එහෙනම් විපරිණාම ධම්ම. විපරිණාමයට යනවා හැම මොහොතක් මොහොතක් පාසාම. ඇයි ඒ? ඇයිද අර ශක්තිය දෙන්නේ නැන්නේ හේතුන්ගෙන් හටගෙන උඩට යනවා මිසක් අර යටේ උන් නැති වුණාම දෙන්න ශක්තියක් නැද? ඒක නිසා ආයි බැලුම පල්ලෙහාට තමයි එන්නේ. එහෙනම් විඥානික මේ මොකද ඒ විපරිණාම ධම්ම. ඊළඟට අඤ්ඤතං. අඤ්ඤතං කියන්නේ මොකද්ද? අනිස් ස්වභාවයටපත් වෙන මොහතක. හිතන එක නෙමෙයි අනිස් ස්වභාවයටපත් වෙන. බොහෝ වෙලා. එහෙනම් ඔන්නෝම ලක්ෂණයෙන් යුක්ත මේ ලෝකයේ වස්තුන්ගේ තියෙන දුක දැක ගන්න. අන්න ඒ දුක දකින්නට තමයි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඔන්න දුක්ඛ ආර්ය සත්‍ය. කෙනෙක් කනට එකක් ගැහුවාම දැනෙන්නේ දුකයි. ඔය කියපු පරම ගම්බීර ධර්ම අතර කොච්චර වෙනසක්ද? සාතුන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් මිනිසුන්ට රිදුන්නේ නැද්ද? රිදුණා. දුක දැනුන්නේ නැද්ද? දැනුණා. අම්මල සාතුල මැරුන්නේ නැද්ද? මැරුණා. එහෙනම් ඒ දුක් දැනුණා. දැනෙන්න ඕනේ දුක් ඕන තරම් දැනුණා. හැබැයි අවබෝධ කරන්න ඕනේ දුක කියන එක මිනිසුන්ට දැන මේ උනේ කවදද? සාස්ත්‍රුන් වහන්සේගේ පහළ වීමත්. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ. දැන් එහෙනම් දන්නවා දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් දැන් මේ මල් වාස්තික ගැන බලාපොරොත්තු තියන්න එපා. පාවිච්චි කර. මේ බුදු පිළිමය ගැන බලාපොරොත්තු තියන්න එපා. පාවිච්චි කරන්න. ඒකට කළ යුත්ත කරන්න. මල් වාස්තකට කළ යුත්ත කරන්න. කැඩෙන බිඳෙන නැහෙන වස්තුන් කොයි මොහොතේ හරි කැඩිලා බිඳිලා නැහිලා යනවා. හේතු තියනකන් තියේ නැති වෙච්ච ගමන් නැති වෙලා. ඒකයි කිව්වේ පින්වතුනි කැඩෙන දේ කැඩෙත, බිඳෙන හැම දේ බිඳෙත, නැහෙන දේ නැහෙත, අතර මිදුනහම නිවන් දකිත. ඔය කැඩෙන දේවල් කැඩීම උරුම කරගෙන තියෙන්නේ මේ හේතු ප්‍රමාණයකින් හැදිලා තියෙනවා. විඥානික බලාපොරොත්තු වන නොකැඩේවා. නමුත් බලාපොරොත්තුෙන් කල යුත්තක් මෙතන නැහැ. මෙහෙමත් එකක් ගන්න. දක්ෂ වඩු කාර්මිකයෙක් ඇවිදිලා මේ මේසේ හදනවා. ඒ මේසේ හදන්න යා ලී දානවා. ඊළඟට ඇන දානවා. තා යකඩ කෑලි මොන හරි වුණනම් ඒවත් දානවා. ඔය දැමීමත් එක්ක ඔබගේ බලාපොරොත්තුවත් දැම්මද ඔකට? එන ඔබගේ කැමැත්තක් දැම්මද ඔකට? මේ හදනකොට දාපු දැම්මේ නැහැ බව හොඳටම දන්නවනම් හදනකොට දාපු නැති එක පස්සේ කොහෙද තියෙන්නේ? දැන් ඔබ අයිකෑයකට යනවා මොනව හරි බඩුවක් ගේන්න. හිගන් ටිකක් ගේන්න. ගිය ගමන් අහන්න ඕනේ එකක් තියෙනවා. මොකද්ද? මේක හදන වෙලාවේ මට උණ්ඩ පොඩ කතා කරන්න. මම මේ ටික ගන්න නම් මේක හදන වෙලාවේ මැටි ඔය උෂ්ණත්වයේ පීඩනයේ ඔය ටික නමතරව මගේ කැමැත්ත දැම්මද ඔකට? මගේ කැමැත්ත දැම්මේ නැත්නම් පින්වතුනි ආයි කොහෙන්ද ඔබ කැමැත්තක් බලාපොරොත්තු වෙන්නේ? ඊගොනි හිතලා බලන්න ඔහු. එහෙනම් පින්වතුනි දැන් හිතලා දැන් මම මේ අපහාසයක් කරන්න යනවා නෙමෙයි. දෙවියෝ යදන මොනවද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? මේවා අවබෝධ වෙනකලුත් අපිත් දෙවිය ඇදපු කාලයක් තිබුණා. ඒකයි කියන්නේ අපහාස කරන්න බෑ කාටවත්. මේකේ පොලිමේ එන්න ඕනේ. අපහාසයක් කරන්න ඕනේ මේ. අපිත් දෙවිය ඇදපු කාලයක් තිබුණා. අනේ දෙවියනේ මේක කරලා දෙන්න කියපු කාලයක් තිබුණා. මිනිසුන්ටත් උදව් කරපු කාලයක් තිබුණා. නමුත් දැන් හිතලා බලන්න. මේ මොකද්ද මේ වෙන්නේ? මේ හේතු ටික සකස් වීම. එහෙනම් දෙවිය මොනවද කරන්නේ ඇවිල්ලා? දෙවියෙකුට උදව් කරන නම් දෙවියන්ටත් මොකද්ද කරන්න තියෙන්නේ ඇවිල්ලා? හේතුවක් බලලා අඩු හේතුව බලලා අන්නේ අඩු හේතුව සකස් කරලා දුන්නොත් හරි. එහෙනම් දැන් ඍජුවම කියන්න පුළුවන්. දෙවියනේ හේතුවක් අඩුයි. ඒක නිසා ඵලය හැදෙන්නේ. මේ පූජාවත් අරගෙන ආන් ඒ හේතුව හොයලා ඒ හේතුව දාන්න මේකට. අන්න එතකොට මොකද වෙන්නේ? ඵලය හැදෙනවා. එහෙම නේද? ඵලය හැදෙනවා. දරුවෙක් විභාගයට යනවා. විභාගයට යන වෙලාවේ දරුවා එතනට මේ දරුවා ඉගෙන ගත්ත ටික විතර නෙමෙයි විභාගයකදී බලපාන්නේ. ඒ මොහොතේ ඔලුව කැක්කුමක් ගේම හැදුණා. අමනුස්සයෙක් ඉඳලා කරදර කළා. පාරේ යනකොට වාහනේ හරි හැපුණා. ඔය ඔක්කොමත් බලපාන විභාගයකට යනකොට. එහෙනම් දෙවියන්ට කියන්න පුළුවන් මොකද්ද? අන්න අරවා මේ හේතු ගොඩාක් තියෙනවා. මෙන්න මේ හේතු ටික වළක්වලා දෙන්න පුළුවන්. මොකද ඒක හේතුවක් හරි ආවොත් අර අපි හිතාගෙන ඉන්න ඵලය ලබන්න බෑ. එන හිතන බලන්න වින්නදෙන්. දැන් මේ මේ ඒකයි මේ බෞද්ධයා කියන කෙනා මහා ප්‍රඥාවන්තයෙක්. ඒ කෙනා කවදාවත් වින්නදෙනි හරක කක්ක දානකොට ගව මාතා කියලා ඔළුව අල්ලන්නේ නැහැ ඒකට. බෞද්ධයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ තරමට පල්ලෙහාට වැටෙන කෙනෙක් නෙමෙයි. ඒක වෙන්න නම් පින්වතුනි මේ පටිච්චසමුප්පාද දහම් න්‍යාය ගැන මන අවබෝධයක් තියෙන්න ඕනේ. ථාතෘන් වහන්සේගේ ධර්මයේ මනාකොට වැළඳගෙන ඉන්න ඕනේ. මේක කිව්වනම් සුද්ධන්ත. තේරෙන්න කොහොම හරි කරලා තේරෙන්න කිව්වනම් සුද්ධ නිවන් දකින්න බලන් ඉන්න ඇද්දි. මොකද පින්වතුනි අර ඇලිච්ච ගෙලිච්ච කුණු කොටවල එයාගේ අඩුයිනේ. පංචකාමයේ එල්බගෙන ඉන්නවා තමයි. તો යදිලි කරන දේවල් නැහනේ. එහෙනම් පින්වදෙනි හේතුන් හොයන්න. දැන් ශාස්ත්‍රුන් වහන්සේගෙන් කෙනෙක් ඇවිල්ලා අහනවා. මේ ලෝකේ ඉන්න කාන්තාවන්ගේ කට්ටියක් ඉන්නවා හරිය ලස්සනයි. ධනවත් පවුල්වල ඉපදිලා. තව කට්ටියක් ඉන්නවා හරිය ලස්සනයි දුප්පත් පවුල්වල ඉපදිලා. තව කට්ටියක් ඉන්නවා කැතයි ධනවත් පවුල්වල ඉපදිලා. තව කට්ටියක් ඉන්නවා කැතයි දුප්පත් පවුල්වල ඉපදිලා. මේකට හේතුව මොකක්ද? අන්න බලන්න. ඇහුවේ මොකද්ද? මේකට හේතුව මොකක්ද? දැන් එහෙනම් කැත ළමයෙක් ඉන්නවා. අපි හිතමු කැත ළමයෙක් ඉන්නවා. මේ කැත ළමයාගේ අම්මා දෙවියෝ යත්න කියලා. ඔය ළමයා ලස්සන වේ. හරි. දැන් මම දන්න සමහර ළමයි ඉන්නවා. ඒ ළමයි ටිකක් මහතයි. හැබැයි ඒ අම්මයි තාත්තයි බොහොම ලස්සන කෙට්ටු හරි ලස්සනට ඉන්න පිරිස. නමුත් දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්න ඔක්කොම එහෙනම් ගොඩාක් මහතයි. නිකන් හිතන්න. අපහස කරනවා නෙමෙයි. දැන් කවුද කියලා දන්නේ නැහනේ. ඒක නිසා කිව්වට කමන්නේ නැහැ. ගොඩාක් මහතයි. එන අර අම්මයි තාත්තයි අර දරුවා හදන වෙලාවේදී ওই જાතිය ළමයිද බලාගෙන ඉන්නේ? ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නේද? තමන් වගේම තම මේ කෙට්ටු හිඳරි ඒ දෙල ලස්සනට මෙහෙම. ඒ දෙවියොත් යදින්නේ නැති නේද? ඒ දෙවිය යදින කට්ටියක්. තේහෙත? දැන් දෙවියොත් යදින්නේ නැති නේද? එහෙනම් දැන් දෙවියොත් යදලා. හැබැයි වින්නදනේ මේ කරන්න බැරි දේවල් තියෙනවා මෙහෙල. යම් යම් හේතු සාධක තියෙනවා. ඒ හේතු සාධක කාටවත් එකතු කරන්න බෑ. බුදුහාමුදුරුවන්ට ගලක් පෙරලන්න ගිය වෙලාවේ දේවදත්ත සත්දේවියන්ගේ මේ මේ මේ පඳුපුල් ආසනේ උණුන් නැද්ද? එහෙනම් යම් මේ කර්මද හේතුන් තියෙනවනේ. ඒ කර්මද හේතුන් කාටවත් නවත්තන්න බෑ. ඉතින් එහෙනම් පින්වතුනි දෙවියෝ මේක කළා දෙයි කියලා බලාපොරොත්තු තියන්නත් එපා. කළා දෙන එකක් නැහැ කියලා හිතන්නත් එපා. මොකද පින්වතුනි මේ මේ පුතක් යන යක්කු ඇත්තම කිව්වොත් අර මහ බල සම්පන්න දෙවිවරුන්ට නිගා කරන හැම මොහොතකම මම කාලය දෙවිවරුන්ගේ මිනිසුන්ට පිටක් අරන් දුන්නා. ඊට පස්සේ තීරණය කළා නැහැ. මුණ්ඩ දෙවිවරුන්ගෙන් පිටක් ගන්න පුළුවන් જાතිය කාලා නෙමෙයි මේ මේ මනුස්ස ලෝකේ ඉන්නේ වැඩි හරියක්. ඒක නිසා එහෙමම අතල්ලා දැම්මයි. කිසිම දෙවි කෙනෙක් සර්ව බලධාරී නැහැ. දෙවිවරු සර්ව බලධාරී නා. අද මම දෙවිවරුත් එක්ක අප්‍රමාණ තරහයි. ඇයි? ශාස්ත්‍රුන් වහන්සේගේ ඇඟට ගලප් පෙළනකම් බලන් හිටියට. වස්තු උම්මාසයක් උන්වහන්සේට යවහල් කන්න දීදි හිටියට. එහෙනම් තරහ වෙන්න ඕනේ නෑ අපි දෙවිවරුත්. නෑ උන්වහන්සේගේ කර්ම ශක්තිය උන්වහන්සේ ගෙවන්න ඕනේ. මහා මොග්ගල්ලාණන් වහන්සේට හොරු වට්ටියක් ඇවිල්ලා ඇටකුඩු වෙනකම් ගහන වෙලාවේ දෙවියෝ කොහෙද හිටියේ? ඔන්න ප්‍රශ්නය. මේ ඕකම නේද ආයි මිනිස්සු අහන්නේ දලදා මල්ලිකාට බෝම්බ ගහන වෙලාවේ දෙවියෝ කොහෙද හිටියේ කියලා. ඒ කියන්නේ මිනිස්සු දෙවියන්ගෙන් මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? එයා මහා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා මිනිස්සු දෙවියෝ ගැන. එහෙම එකක් කරන්න බෑ. දෙවියන්ගෙන් යමක් ඉල්ලන දුන්නොත් ගන්න ඉතින්. මේ මේ බෞද්ධත්වයෙන් නම් ඉතින් ඕ ඉල්ලන්න ඕනේ නෑ. නමුත් ඉල්ලන්න ප්‍රශ්නයක් නෑ. දුන්නොත් ගන්න දෙවිවරුන්ටත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හේතු 10ක් තියෙන්න ඕනේ දැනක එක හේතුවක් හරි අඩු නම් ඒකේ ඵලයක් එන්නේ නැහැ. ඒක තමයි විදිය. දැන් දෙවිවරු ඔක්කොම එකතු වෙලා හේතු 8ක් හැදුවා. දැන් ඵලය හැදුණාද? නැහැ. කර්මජ හේතුවක් තියෙනවා ඒක එකතු කරන්න බෑ කාට. ඒක නිසා ඔන්න නැහැ. දැන් මොකද කරන්නේ? අනේ අර ඒ වෙනුවෙන් කටයුතු කළ බර දෙවිවරුන්ට දෙස් දෙවල් තියතිය බයි. ඇයි? අපි දෙයියව දුන් අදාගෙන ඉන්නේ අපිටමයි මුන් මේ කරන්නේ. අපි යන්නේ නැහැ මං ආයේ පන්දර මං ওই දේවලට යන්නෙත් නැහැ. ආයේ ඕකුන්ට හෙන ගහනවා ආදිවාසීන් කී කී බයි. ඇයි මේ පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයේ දන්නේ නැති නිසා. හැමදෙස්සෙම පින්වදින අර බූරු විඥානෙ. මොන බලන්න මේ කරගත්ත හරිය. අර විඥානේ විසින් තියාගන්න මෝඩ මුලාව හින්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණොත් ඇලුණා. ඉෂ්ටුනේ නැත්තම් ගැටුණා. ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා වෙන මොනවද ඔබ ජීවිතේ අද මේකම කරලා තියෙන්නේ බල. සියුම් මේ ගැටෙනවා කියලා කියන්නේ මම කැටි පොළු අරගෙන මරා ගන්න යනවට නෙමෙයි. සියුම් සියුම් ලෙස ඇලෙනවා ගැටෙනවා හැම මොහොතකම ඇලෙනවා ගැටෙනවා. ඉතින් මේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා ඉන්න. ඒක තරම් තවත් වාසනාවන්ත දෙයක් කොහෙද තියෙන්නේ? එහෙනම් මේ දහම අවබෝධ කරගත්ත නම් පින්වතුනි ඕකද වඟ තියෙනවා. හරි දැන් අපි ආයියංක වතන්ට. දැන් එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දන්නවා. ඒ කියන්නේ මේ හැම වස්තුවක්ම හේතුන්ගෙන් හැදිලා තියෙන අය ඔබ මේ විඥානික බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේ හැම දෙයක්ම දුක ජනිත කරන වස්තු. මේ හැම දෙයක්ම දුක ජනිත කරන වස්තු. මේ ලෝකේ ඔබට මහාම දුක ජනිත කරන්නේ ඔබගේ දරුවා නෙමෙයිද? අද ඔය ආසාවෙන් දුරු කරගෙන ඉන්න කෙනා තව හතුරෙකුත් ඉන්නව ඔබට. ඒ හතුර කරන හතුරුකම් වලට වඩා ඒ හතුරුකම් කරන වෙලාවට ඔබට දුකයි. නැවේ දරුවා ඔබ දුරු කරගෙන ඔබ ඉන්නව. ඔබට ජීවිතේ මරණය හා සමාන හිත් වේදනාවක් දෙන්නේ ඔබේ හතුරද? ඔය දුරු කරන් ඉන්න දරුවාද? ඔන්න බලන්න අවබෝධය. ඔන්න උතන්ට ගන්න ඕක. ඔය දරුවා දෙන්න ගින්න ඔබට දරන්න බෑ. එහෙනම් දරුවව දහින්නේ මොකක් විදිහටද? මහ ගින්න. ඒක නිසා පිංගුතුනි කළ යුත්ත කරන්න. බලාපොරොත්තු තියන්න බෑ. කළ යුත්ත හැම යුතුකමම්ම කරන්න. කළ යුතු හැම දෙයක්ම කරන්න. නමුත් දුක්ඛාර සත්‍ය වැහගත්තන මේ මහගින්න කොයි මොහොතේ හරි මේ ගින්නට මාව විචිනවා. හැබැයි ගින්න බව දැනගෙන යුතුයකම විතරක් කරගෙන හිටියන පිච්චෙන ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. පිච්චෙන ප්‍රමාණය අඩු. එහෙනම් දැන් දුක දන්නවා. දුක්ඛ ආර්ය සත්‍ය දන්නවා. දුක්ඛ ආර්ය සත්‍යෙන් ඊළඟට එන තැන තමයි මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒක දන්නෙත් නෑ. දුක්ඛාර සත්‍ය දන්නෙත් නෑ. මේ අවිද්‍යාව කියන තැන. දුක්ඛ සමුදය ආර සත්‍ය දන්නෙත් නෑ. ඒ කියන්නේ මේ දුකට හේතුවක් තියෙනවා කියලා දන්නේ නෑ. ඇත්තම බැලුවොත් මේ දුකට හේතු කීයක් තියෙනවද? දැන් ශාස්ත්‍රඥ වහන්සේ මේ දුකට හේතුව කියලා එක තැනක් පොයින්ට් අවුට් කරලා තියෙනවා. මොකද්ද? තණ්හාව. ඇත්තටම මේ දුකට පරිච සමුප්පාදයේ තියෙන හැම කරුණක්ම මේ දුකට හේතුව නෙමෙයිද? නමුත් උන්වහන්සේ එක ප්‍රධාන තැනක් දාලා තිනවා මෙතනට. දුකට හේතුව. නැත්නම් අවිසංකාර නෙමෙයිද දුකට හේතුව? විඥාන නෙමෙයිද දුකට හේතුව? නාම රූප බහැගත්ත නිසා නෙමෙයිද දුක ඇති? නේ අයෝ කොහෙන් හරි නාම රූප වැහගත්තේ නැත්නම් දුක ඇති වෙනවද? අවිසංකාර වැඩි නැත්නම් දුක ඇති වෙනවද? අවිද්‍යාව තිබුණ නැත්නම් දුක ඇති වෙනවද? නැහැ. හැබැයි අර ප්‍රධාන තැනක් දාලා තියෙනවා දුකට හේතුව කියලා. ඒ තැන ඇලෙන සබහා. එහෙනම් දැන් දුකට හේතුවක් තියෙනවා. ඒක දන්නේ නැති. ඒ ගැන නොදැනීමත් අවිද්‍යාව. දුකට හේතුවක් තියෙන බව. ඒ කියන්නේ මේ තණ්හාව මේ ඇලෙන ඒ තැන ඇලෙන ස්වභාවය තමයි මේ දුකට හේතුව. දන්නේ නැහැ. ඊළඟ මේ දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා මිනිස්සු දන්නේ නැහැ. මේ හරිනේ පින්වතුනි සාමාන්‍ය මනුස්සයා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දන්නේ නැහැ නේද? දැන් ක්‍රිස්තියානි ආගමිකයෙක්ගෙන් අහුවොත් එහෙම මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්ද? එහෙම බෑ. අපි මේ ජීවත් වුණා නම් මොකද කරන්නේ? ඉතින් මේක අපි ගන්න ඕනේ. හ්ම්? දැන් ඔබ කාටද කිව්වොත් එහෙම කියන්නේ පැනල යන්න බෑ මේකේ. සමහර කෙනෙක් පැවිද්දට යනවා කියන්නේ මේකේ පැනල යනවා. එහෙමත් හිතන්න පුළුවන්. නෑ මේ ජීවත් වෙනවා කියන ජීවත් වෙන වෙලාවට එනේන ඒවා අපි ඒ විදිහට හරියට ඒ ගන්න ඕනේ ඒවා කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද මේ? දුකට හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක නැති කරන්න පුළුවන් කියලා දන්නෙත් නැහැ. එහෙනම් දුක නැති කරන විදිය ගැන සාස්ත්‍රුන් වහන්සේ කිව්වා ඒ තස්සායේව තණ්හායේ අශේෂ විරාග නිරෝධෝ. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. අන්නේ කියපු තණ්හාවේ. ඉතිරි නැතුව, ශේෂ නැතුව නිරුද්ධ කරන්න පුළුවන්. සියලු බැඳීම්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි දුකින් නිදහස් වෙන්න. එහෙනම් දැන් දුකින් නිදහස් වෙන පැත්තකුත් තියෙනවා. ඒක නොදැන හිටියේ. දැන් ඒක දැනගන්න. දැන් මන අවිද්‍යාව දුරු වෙනවා දැන්. ටික ටික දුරු වෙනවා. දුරු කරන්න පුළුවන් කියලා දැනගත්තට විතරක් හරියන්නේ නැහැ. ළමයේ දැනගන්නෝ A level පාස් වෙන්න පුළුවන් කියලා. දැන් පාස් වුණාද? නැහැ. එහෙනම් වෙන මගක් තියෙනවා. ඒ මගක් තියෙන බව දැනගන්න ඕනේ. අන්න මග දැනගන්න ඕයිල. එහෙනම් දුක නැති කරන්න පුළුවන් බව දැනගත්තා. හරි. දැන් නැති කරන්න පුළුවන් බව දන්නේ නැත්තම් මගකින් ඇති වැඩක් තියෙනවා. හ්ම්? දැන් එහෙනම් පින්වතුනි ඔය මේ විශේෂයෙන් එක්ක බෞද්ධ කියලා කියා ගන්න පිරිස් හෝ. ඔය නිකමනේ හිතන්නේ මේ මං මේ කියන්නේ දිව්‍ය ලෝකේ යන්න අරේ මේ බලාගෙන ඉන්න පිරිස් පව් පින්වතුනි. අපරාධේ මිනිස්සු බෞද්ධෝනේ. මට තේරෙන්නේ නැහැ ඇයි මේ මිනිස්සු මේ මෙච්චර මේ මුලාවක වැටිලා දෙන්නේ කියලා. ඒක නිසා මම ඒකයි කියන්නේ මේ පුළුවන් තරම් මේ සද්ධර්මයේ බෙදන්න මිනිස්සුන්ට. මිනිස්සු දවසින් දවස සුවපත් වෙනවා. මම එක දවසකට මිනිස්සු 100ක් සුවපත් වෙනවා. අර මිත්‍යා මේ මති මතාන්තර වලින් අයින් වෙලා මේ ධර්මයට නැඹුරු වෙලා යන ජීවිතයක් එනවා. ඔය විදිහට පිළිගන්නේ මේ මුළු ලංකාවම දවස කසාවතින් බැබලෙනවා. ඒකේ ඉතිහාසයේ සඳහන් වෙච්ච දෙයක්. ඒක තමයි මේ කෙරෙන්නේ. මිනිස්සුන්ට සත්‍ය අවබෝධය එනවා. ජනාධිපතිතුමාගේ පුතෙක් පව ඇවිදින පැවිදි වෙයි. ඉස්සරහට. ඒ කාලේ ඉන්නේ ජනාධිපතිතුමාගේ. මේ සමහර වෙලාවට ජනාධිපතිතුමා ඇවිදින තාවකාලිකව පැවිදිලා ඉඳී. ඒ තරම් තත්ත්වයක් මේ සම්බුද්ධ ශාසනයට එනවා. මේක පල්ලෙහාට දාන්න පුළුවන් එකක් නෙමෙයි. මේ විශිෂ්ට ඥානයක්. අද හේවරණ පැවිදි වෙනවා කියලා කිව්වහම මොකද්ද මිනිස්සුන්ට හිතෙන්නේ? ආ පල්ලෙහා පල්ලෙහා. ඒක නිසා කවදක්වත් යම දිනෙකගේ පුතෙක් එහෙම පැවිදි වෙයිද? නෑ, එහෙම වෙන්නේ නෑ. දැන් සමහර නළුවෝ නිලියෙම වෙන්නේ නළුවෝ එහෙම පැවිදි වෙන්නේ. කවුරු හරි මට කිව්වා නළුවෙක් ළඟදී පැවිදි වුණා කියලා තාවකාලිකව. හැබැයි මේ කිව්වා ඒකේ ගහලා තිබුණා කියලා මේ ඉස්සරහට ඔන්න බලන්න බුද්ධ ශාසනෙට ගිය තැන මම මේ විවේචනය කරනව නෙමෙයි කාම. මම දන්නේ නැහැ කවුද නළුවා කියලා මට දැනගන්න ඕනෙත් නෑ. ඔබත් දැනගන්න උත්සාහ කරන්න එපා. නළුවෙක් පැවිදි වෙලා තියෙනවා මහානායක හාමුදුරුවෝ කෙනෙක් ගා. මහානායක හාමුදුරුවෝ නමක් පැවිදි කරලා තියෙනවා නළුවෙක්. මොනවටද? ඒ කියලා තියෙන්නේ පොඩ්ඩක් හිතේ සුවයෙන් ඉන්න. ඉස්සරහට මට රඟපාන්න තියෙනවා හාමුදුරුවෝ කෙනෙක්ගේ චරිතයක්. අන්න ඒකට අදාළ. පොඩ්ඩක් අත්දැකීම් ලබා ගන්න. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සාසනයට වෙච්ච වින්නයිය. මේ ධර්මයේ ওই විදිහට වහගෙන හිටියොත් එහෙම වෙන්නේ මොකද්ද? බල්ලෝ තමයි පින්වදෙනි සිංහාසනාරූඪ වෙන්නේ. ඒක නිසා ඔබට හැකි පමණින් මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. මේ ප්‍රඥාව මිනිසුන්ට ලබා දෙන්න. ඔය ආරාමේ හැදුනට පස්සේ ඔතෙන්ට එන එක්කෙනෙක්වත් හිස්සතින් යන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. මං ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් ඉල්ලන්නේ ධර්මදර වෙන්න, ව්‍යාප්ත වෙන්න, ධර්මයේ මනා දැනුමක් තියාගන්න. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබලා ඔබගේ ඔබ ගාවින් ඉඳගත්තොත් යම් දහමක් අහන්න කියලා ඒ කෙනා තව සතියක් ඇතුළත ওই සිවුරට ගන්න. සිවුරට ගන්න කියේ ප්‍රමාණ වැඩි කරන්න නෙමෙයි. මේ යථාර්ථය තේරුම් කරගන්න. ආයි යන්නේ හිස් සතින් නෙමෙයි, ගොඩාක් පිරිලා යන්නේ. ජීවිතේ ගැන මහා අවබෝධකින් යන්නේ. අන්න ඒ දේ කරලා දෙන්න. මොකද ඔබට දන් දෙන්න පිරිස. ඒකම මම සත්බ්‍රහ්මචාරින් වහන්සේලාගෙන් ඉල්ලන්නේ හැමතිස්සෙම. හරියට මේක දරා ගන්න. විශේෂයෙන්ම ඒ ආරාමයේ ඒ වැවිදිනේ ඉන්න උත්තම පිරිස. ඒකනම් මනාකොට දරා ගන්න. ධර්මයේ දරා ගන්න. මේ මං කියන්නේ නෑ සූත්‍ර 100ක් දරා ගන්න කියලා මේ වෙලාවේ. හැබැයි ඉතින් මෙහෙමත් එකක් තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ පිරිස. අතීතයේ හිටපු පිරිස. සූත්‍ර 84000ක් කටපාඩමින් අරන් ආවන. ඔබට මේක අවබෝධ කරලා දෙන්න. ඔබට වැරද සූත්‍ර 100ක් කටපාඩම් කරගන්න මැරෙන්න කලින්. මම මේ කියන්නේ වැවිද්දට යන අයට. දැන් අදහෙට නෙමෙයි. සූත්‍ර 100ක් කටපාඩම් කරන්න වැරද. උන්වහන්සේලාට ගන්න ගෞරවයක් විදියට. එතන ඉන්න හැම කෙනෙක්ම ධර්මදර වෙන්න ඕනේ. බණ කියන්න පුළුවන් වුණාද බැරිද ඒක ප්‍රශ්නයක් නැහැ. හැම කෙනෙක්ම ධර්මදර වෙන්න ඕනේ. හැම කෙනෙක්ම විනයදර වෙන්න ඕනේ. එන කෙනෙක් කවුරු හරි ප්‍රශ්නයක් ආවොත් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දීන ඒ කෙනාට ධම්ම ගෞරවද කළ දෙන්න ඕනේ. ඒකට දැනගන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විතර. මේ ලෝකේ ඕනෙම තැනක් අනිත්‍ය දුක්ඛ අනාත්මෙන් පහදන්න පුළුවන්. ඒ හොඳටම ඇති. කවුරු හරි අභිධර්මය අහන් ආවොත් මොකද කරන්නේ? අන්න පුස්තකාලයක් තියෙනවා. පුස්තකාලේ අවිධර්ම පිටකය තියෙනවා. මහත්යයන් කියලා කියවන්නේ අපිට කරදර කරන්නේ. එතන දෙන කාටවත් මේ ධර්මයේ ඥානය වැඩි කරන්නේ නෙමෙයි. නිවන් දකින්න ධර්මාව බෝධය. අන්න ඒකයි වැදගත්. කඳවැද්දෙන් අල්ලගත්ත පිරිසත් එක්ක මේ සර්පයා කඳවැද්දෙන් අල්ලගත්ත පිරිසත් එක්ක වාද කරන්න යන්න එපා කවුරු. මේ සර්පයා කඳවැද්දෙන් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? අනිත් පැත්ත කැගලා දෙනව ඩෝන් ගහලා. එහෙම වෙන්න වෙච්ච අවස්ථාවල ඔබගේ යාළුවන්ගේ නැද්ද? ධර්මයේ ටිකක් එකතු කරගත්තට පස්සේ මොකද්ද? මමයි මුදුන මමයි රජා. එතනින් එහාට. ඊට පස්සේ කිව්වොත් එහෙම මේ අපි මේ බණක් අහනවා. ඔයත් පුළුවන් නම් මේක අහලා බලන්නකෝ. ඊට පස්සේ ඌ බණහන් ඉඳගන්නේ මොකටද? හිතපංගම වැරදි ටික හොයන්න ඕකේ තියෙන. ගත්තල්ලේ වල. හා. මූ මේක කියනවා. ලිව්වා. මූ මේක කියනවා. ලිව්වා. මූ මේක කියනවා. ලිව්වා. මූ මේක කියනවා. ලිව්වා. අර ලංකාවේ යම් දහමක් දේශනා කරන උත්තමයෙක්. ඒ උත්තමයා විවේචනය කළා. අපිට එවුවනේ චන්න මහත්තය ලොකු පත්‍රිකාව මතකද? ඒ මොහොතේ අපි තීරණය කළේ මොකද නැහැ. අපි ඒව ප්‍රචාරය කරන්නේ. ඒ කවුරු හරි කෙනෙක් ඉතින්. නේනා ඒ කෙනා මෙහෙම කියනවා මේක වැරදි. ඒ කෙනා මෙහෙම කියනවා මේක වැරදි. ඒ කෙනා මෙහෙම කියනවා මේක වැරදි. මේ දිය බිඳුවයි තියෙන්නේ. බොර කරගන්න නේද මක් කරගන්නව නේද පොන්න අර මහා සාරේට වහින කාලේ නම් ඕව කරාට කමන්නේ දැන් වහින එකත් නතර වෙලා ගොනු කුර ඒ කියන්නේ අර මේ මහා පිටාර ගලන කාලෙකුත් තිබ්බ මේ ගංගාව දැන් පිටාර ගලන තියා මොකද වෙලා තියෙන්නේ එක වතුර බිඳුවක් නැහැ ඒ කාලේ ගොනු වතුර බොන්න ආහම ඒ ගොනු කුරේ යටට හිටියාම අන්න ඒ ප්‍රමාණය විතරක් වතුර තියෙනවා. දැන් ජබුඩි ගගහ බොන්න වතුර තියෙනවද ඔකේ? නෑ බොහොම සියුම්ම බොන්න. ඒක කරගන්න. ඒකයි මම කියන්නේ කාගේවත් වැරදි හොයන්නේ නැහැ. කෙනෙක් කිව්වොත් මේව අනිච්ච නෙමෙයි මේක නිච්චයි කියලා. ඒ කෙනාවත් විවේචනය කරන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. විවේචනය කරන්න තරම් මේ කාලයක් අපිට නැහැ. ඒක නිසා කවුරුත් ඔය ධර්මදරායත් එක්ක එහෙම කතාවට යන්න එපා කියන් දිනවා අනේ ඔබ වහන්සේ හෝ ඔබ ධර්මදරයි හොඳට ධර්මයේ දන්න හොඳයි ඒක එහෙම තියාගන්න ධර්මයේ දැනගැනීමෙන් නිවන් දකින්නවා පොඩිලා හාමුදුරුවෝ එපේ අරහත්ත්වයට පත් වෙන්න මුලින් නේද තව ධර්මයේ දැනගත්ත කියලා නිවන් දකින්න බෑ නිවන් දකින්න ඕනේ ධර්මයේ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒක නිසා නමුත් මම කියන්නේ හැමදෙයක්ම පිංගදෙනි ඔබ හැම කෙනාම ධර්මයේ දරාගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයේ දරාගන්න. ඒකෙන් තව එක්කෙනෙකුට සෙතක් සලසන. මේ යථාර්ථයේ තේරුම් එහෙම නැත්තම් ඔබට ධර්මයේ දැම්ම දරාගන්න අමාරු නම් CD එකක් දරාගන්න. මේ ගහම CD එකක්. එහෙම නැත්තම් මේකේ තියෙන මේ වෙබ් ලින්ක් එකක් දරාගන්න. දරාගෙන ඉන්නලා මෙන්න මේ ලින්ක් එක අහලා බලන්න කියලා කියනවා. ඒ අහල බලනකොට ඒ කෙනාට හේතු වාසනාව තියෙන විදිහට ඒක කරගන්න. මම මේ කියන්නේ අපේ විතරක් නෙමෙයි. ඕන එක. ධර්මයේ දෙන්න පුළුවන් තරම්. ඔබ නිදනෝ නම් මේක හොඳයි කියලා මේක දෙන්න. තව එකක් හොඳනම් ඒක දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කොහෙන් හරි අන්තිමට හේතු වාසනාවන්තයා මේක හොයාගෙන කරගනිය වැඩි. ඒක හැබැයි වෙනදෙනි මම ත්‍රිපිටකය ඔබට දෙන්න ලෑස්ති නැහැ. ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ගෙඩි පිටින් ඔබට දෙන්න ලෑස්ති නැහැ මම. ඔබට නිවන් දකින්න ඕනේ බණ ටික කියන එක තමයි මම කරන්නේ. අපේ හාමුදුරු නමක් ඉන්නවා ලංකාවේ. මම මේ කියන බණවල. ඔබට සැකයක් එහෙම එනවනම් මේව ත්‍රිපිටකයේ තියෙනවද දන්නේ නැහැ කියන. ඒ ලංකාවේ හාමුදුරු ඒ සැක හැරෙන්න වීඩියෝ වල දාලා පෙන්නනවා. මෙන්න ත්‍රිපිටකයේ අහවල් තැන අහවල් දේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. මේ පිළිබඳ සැකයක් එහෙම තියෙනවා නම් ඒකත් බලන්න. හැබැයි මගේ පාරමිතා ඊට වඩා වෙනස්. ධර්මයේ සැක කරන අයට මම බණ කියන්නේ නැහැ. මම බණ කියන්නේ කාටද? නිවන් දකින්න ඕනේ පිරිසට. අර හරේ හරේ දුන හරක් වැලක් අරගෙන අර වැල බණහපම් එහෙම එකක් නැහැ මගේ. කාට හරි සැකයක් තියෙනවා නම් ඒ උත්තමයාගේ ඒ වැඩ පිළිවෙලේ ගිහිල්ලා බලන්න. මම කරන්නේ මොකද්ද පින්වදනි? නිවන් දකින්න ධර්ම දේශනාව. මම ඔබට ත්‍රිපිටකය අතර දීලා කිව්වොත් එහෙම දැන් මේක කියවලා නිවන් දැකහන් කියලා පුළුවන් නෑ. ඒක පින්වදින තේරුම් කරන්න ඕනේ. ඒක තමයි සාතුර්ණහඟේ ක්‍රමවේද. ඒක තේරුම් කරන්න ඕනේ මනාකොට ඔබගේ ජීවිතයට දාලා. ඔබගේ ජීවිත අත්දැකීම් වලට දාලා. දැන් මං ගත්තේ වඩේ එකක් නේද මේ උදාහරණයට. මං ගත්තද දිව්‍ය ලෝකේ තියෙන සුදා භෝජනේ. අර එදා ඔබ සුදා භෝජනේ කාවි. ඒ වගේ සුදා භෝජනේ කන්න තියෙනවද? එහෙම ගත්තේ නැහැ. එහෙනම් තේරෙන්නේ නැහැ මම කිව්වා. ඔන්න ඔය විදිහට පින්වදින මේ ධර්මයේ කැටි මේ ඒකයි කිව්වේ සූත්‍රයක් මට පුළුවන් ඕනනම් ත්‍රිපිටකයේ බලාගෙන සූත්‍රයක් උඩින් ඉඳලා පල්ලෙහාට කියවන්න. සිංහලෙන් කියෝගෙන කියෝගෙන මම මේම දැන් සූත්‍රය අවසාන නිවන් දකිද? නැහැ. ඒ නිවන් දකින්න ඕනේ පිටර දැකලා ඉවරයි. ඒ පිපිරෙන ලඟ වෙලා දිවිච්ච බැලුම්. දැන් තියෙන බැලුම් වලට මොකද ගන්නනේ? පෙනහළු බලාගෙන පිඹින්න ඕනේ. පුම්බන්න ඉස්සෙල්ලා. ඒත් පුපුරන්නේ නැහැ. ඒක ඒ කාලේ පින්වතුනි ත්‍රිපිටකය කියලා කියන්නේ තනිකර මාත්‍රිකා ගොඩක්. තනිකර මාත්‍රිකා ගොඩක් ත්‍රිපිටකය කියලා කියන්නේ. ඔය අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකේ අනිවිරත් සංඥා ආදී වශයෙන් ඔය තියෙන්නේ. ඔය ඔක්කොම මොනවද? මහා මාත්‍රිකා කෝවගෙන දේශනා කරන්න පුළුවන් ජීවිත කාලෙම උනා. ඉතින් ඒකයි තියෙන්නේ. ඒකයි බින්දුතුනි ඔබට ඕනේ මේ ත්‍රිපිටකය ගැන යම් අවබෝධයක් තියෙන. මේ නිවන් දකින්න මගේ වැඩිපුරම යන. ඒක තුලම ඉඳගෙන මේක අවබෝධ කරන්නම උත්සාහ කරන කල්යාණ මිත්‍රක ඇසුරු කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. අන්න ඒකේ පුද්ගලයා විසින් එතකොට මේක විවර කළ දෙයි. විවර කළ දුන්නා නම් හරියන්නේ නැහැ. ඒ විවරය ඔබ කරගන්න ඕනේ. ඔබගේ විවරය. ඒක කොහොම හරි. දැන් එහෙනම් ඔන්න දැන් අපි ආයියන් අතරට. දැන් ඔන්න තියෙනවා අවිද්‍යාව කියලා. දැන් මේ අවිද්‍යාවෙන් ඉන්න පුද්ගලයාට අර කියපු කරුණු හතරම ඒ පුද්ගලයා දන්නේ නැහැ. දුකක් කියලා එකක් ලෝකේ තියෙනවා කියලා දන්නේ නැහැ. දුකට හේතුවක් තියෙනවා කියලා දන්නේත් නැහැ. දුක නැති කරන්න පුළුවන් කියලා දන්නේත් නැහැ. නැති කරන මාර්ගයක් තියෙනවා කියලා දන්නේ නැහැ. එහෙනම් මේක දන්නේ එකම එක එකයි තියෙන්නේ. මොකද්ද? ජරාවට මරණයට පත් වෙනකොට යම් දෙයක්. ඌ මොකද කරන්නේ? දන්නේ එකම එක කරනවා. මොකද්ද? ගොඩ නගනවා. එතර. වෙන කිසි දෙයක් ඒක දන්නේ නැහැ. එහෙනම් බෞද්ධ හෝ අබෞද්ධ හෝ මේ න්‍යාය ධර්මයේ දන්නේ නැති හැම කෙනාම මොකද කරන්නේ? මෙහෙන් නැති වෙගෙන නැති වෙගෙන යනකොට මෙහෙන් ගොඩ නගනවා. ඔය ගොඩ නගෝ එක ආයි නැති වෙගෙන නැති වෙගෙන යනකොට ආයි ගොඩ නගනවා. හැබැයි ගොඩනගනකොට ගොඩනගන්න හරි ආසයි. ඇයි හේතුව? පින්වතුනි සැප කියලා තියෙන්නේ ඔන්න ඔතන. සැප කියන්නේ මොකද්ද? දුකින් නිදහස් වෙන. මේසක් ඇත්ත වශයෙන්ම සැපයි කියලා දෙයක් මේ ලෝකේ නැහැ. සැප කියලා කියන්නේ මොකද්ද? දුකින් නිදහස් වෙන මොහොත තමයි සැප. මම එක සැපක් කියන්න මේ ලෝකේ තියෙන. නිදා ගන්න එක. හරි අපි කැමරාවක් හයි කරලා තියමු. පය හයක් ඔබ නිදා ගන්න හැටි. එතකොට ඔබටම දැහැගත්ත හැකි නිදා ගන්න එක මෙච්චර සැපද කියලා. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා කකුල අරහෙට දානවා කකුල මෙහෙට දානවා ඇඳෙන් පල්ලෙට වැටෙනවා ආයෙ නැගිල්ල නිදා ගන්නවා නැගිල්ල ගිහිලා චූ කරනවා ආයෙ එනවා ආයෙ නිදා ගන්නවා. හොඳ නේද? එහෙනම් නිදා ගන්න එක සැපයක් නෙමෙයි. එහෙනම් සැපයයි සම්මත දෙයක් මේ ලෝකේ නැහැ. හැබැයි සැප වෙන වෙලාවක් තියෙනවා. මොකද්ද? දුකින් නිදහස් වෙන වෙලාව. අම්මා අර මං කිව්වේ ද බඩු මල්ලක් අරගෙන අම්මා අත් දෙකටම පොලේ ගිහිල්ලා අම්මා බඩු මල්ලක් අරන් එනවා අත් දෙකටම. ඇවිල්ලා අරගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා බිමින් තියලා කියනවා අම්මෝ නිවන් දැක්කා වගේ පුතේ කියලා කියනවා. හරි. දැන් අම්මට දැන් අම්මට සැපයි. ඇයි? අර මහා දුකකින් මක් වුණාද? නිදහස් වෙච්ච හින්දා. දැන් ඔය අම්මට ආයි ඔය සැපේ ගන්නන. මොකද්ද කරන්නේ? අම්මා ආයි යනෝනේ පොලේ. නේද? අම්මා පොලේ ගිහලා ආයි අර මහා බර මල්ලක් අරගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අතහැරියනම් මොකද වෙන්නේ? ඔන්න ආයි සැපයක් එනවා. ඒ හැරෙන්න මට කියන්න තව එක සැපක් ওই ලෝකේ දිනනවද කියලා. උදාහරණ ඕනේ තමන් ගත්ත හැටි. තව එක සැපක් කියන්නේ. දැන් ඔබ පුටුවේ ඉඳගෙන ඉන්නවා. ඔබ පුටුවේ ඉඳගෙන ඉන්නකොට දැන් මොකද වෙන්නේ? පස්ස රත් වෙලා රත් වෙලා රත් වෙලා රත් වෙලා දැන් අමාරුයි. ඒ අමාරු වෙනකොට මොකද කරන්නේ? පොඩ්ඩක් හැරෙනවා. ඒ හැරිච්ච මොහොතේම මොකද වෙන්නේ? අන්න සැපයි. ඇයි? අර පස්ස රත් වීම නිසා හටගත්ත 1000 මක් වෙලා ගියාද? පොඩ්ඩක් නිවුණා. හැබැයි දැන් 1000 නිවුණා කියලා. නිවිලම ගියාද? නෑ. දැන් ආයි 1000 හැදෙනවා. ඊට පස්සේ ආයි පොඩ්ඩක් මෙහෙට හැරෙනවා. එහෙනම් ඔන්න ඔය හැරෙන කරන ඔය වැඩපිළිවෙල සංකාර කරන වැඩපිළිවෙල හරි සතුටින් කරනවා පිරිස. ඔය සංකාර කරන වැඩපිළිවෙල ඒකයි එකපාර නවත්තන්නේ නැත්තේ. දැන් මම ඔබට කිව්වොත් එහෙම. ඔය සංකාර නිසා තමයි මේ දුක හටගන්නේ කියලා. පිළිගන්නේ නැහැ. ඇයි? මිනිස්සු පිළිගන්නේ මොකද්ද? සංකාර කියන්නේ දුකට ගන්න පිළියමක් කියලා. මිනිස්සු පිළිගන්න කැමති නැහැ සංකාර වලින් දුක හටගන්නවා කියලා. මිනිස්සු කියන්නේ මොකද්ද? මිනිස්සු හිතන්නේ සංකාර නිසා තමයි යන්දම් දුකින් නිදහස් වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ ගොඩනගන වැඩපිළිවෙල තමයි හැම මොහොතකම කරන්නේ. ඉතින් කවද්ද මේක ඉවර වෙන්නේ? ඉවර වීමක් නැහැ. කවද්ද පටන් ගත්තේ ගොඩනගන්න? අනාදිමත් සංසාරකේ. අනාදිමත් සංසාරකේ ඉඳලා ගොඩනගනවා ගොඩනගනවා ගොඩන ගොඩනගන නගන එක මේ හිත. හිතක් කියන්නේ මොකද්ද? තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවක්. මේ කතා කරන්නේ තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවක් වෙනදෙන හැටි. එහෙනම් මේක දුකක් නෙමෙයි. දුක්ඛ කන්දයක්. මේ දුක්ඛ කන්දයක් හැම මොහොතකම හදාගන්නේ. තප්පරයක් යනකොට දුක්ඛ කන්දයක් හැදිලා එනවා. දුක්ඛ කන්දයක් හැම මොහොතකම නිපදව නිපදව ඉන්නේ. මේ හුස්ම ගන්න එක පවා දුකක් නෙමෙයිද? හුස්ම ගන්න එක දුකක් බව දැනේ යම් අවස්ථාවක චතුත්ථ ධ්‍යාන සමාපත්තියට සම්බන්ධව. හුස්ම ගැනීමත් නිරෝධ වුණාට පස්සේ දැනේ ශරීරෙ මොන තරම් සුවයක් තියෙනවද? පටිගයක් හැදුනාට පස්සේ මොකද කරන්නේ? ඒකෙනුත් જાතියන්නේ හටගන්නේ. ඒ જાතිය නිරුද්ධ වෙගෙන යනකොට ඊට පස්සේ මොකද කරන්නේ? ආයි බලාපොරොත්තු අර කොහොම හරි මොකද්ද කරන්න ඕනේ? දැන් ස්විප් ගන්නවා වගේ වැඩ. දැන් ස්විප් එකක් ගන්නවා. ඇදෙන්නේ නැහැ. හූරනවා ඇදෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? තව එකක් ගන්න. ඇදුනොත් මොකද වෙන්නේ? ඇදුන වුණහම මොකද වෙන්නේ? දැන් තන්නා. දැන් තන්නා. ආයි මොකද කරන්නේ? තව එකක් ගන්න. ආයි ගන්න එක නතර වෙන්නේ. කොයි පැත්තට ගියත් මොකද කරන්නේ? තව එකක් ගන්නවා. ඇයි ගොඩ නැගීම කියන එක මහා සාරයි කියලා හිතාගෙන ඉන්නේ? මෙහෙන් වෙනසෙනකොට අරහෙන් ගොඩ නගන දෙනවා. මොකද මෙහෙ දුක දැනෙනකොට මෙහෙන් ගොඩ නගනකොට දුක ඉවරයිනේ. අර දුක දැනෙන වෙලාවේදී මෙතනින් හදලා දෙනවා. මෙතනින් හදනකොට මහා සැපයක් කියලා තමයි හිතේ. ආන්න හරි. ඒකනේ කියන්නේ. ඔබගේ ජීවිතේ තියෙන මොනවා මතද? බලාපොරොත්තු මත කියලා. මම අද දැක්ක මේ සිද්ධාස්ථානයක ගහලා තියෙනවා මේ ඔබ බලාපොරොත්තු තියන්න. කවුරු හරි ඇවිල්ලා ඒ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙයි. මම නංගක් පාවිච්චි කරන්නේ නැහැ. කියලා තිනවා ඔබ බලාපොරොත්තු තියන්න. හරි ඒක ඉතින් කියන්න දෙයක් නෑ. අපි ඒක කරනවා. නේද? අය අමුතෙන් බෝඩ් ගහන්න දෙයක් තියෙනවද බලාපොරොත්තු තියන්න කියලා? නෑ නෑ. අන්තිම මාත්‍රයක් නෑ. අපි මොකද කරන්නේ? බලාපොරොත්තු තියනවා. මේක පටිගයක් වුණත් කමන්නේ මොකද කරන්නේ? පටිගයක් නොවේවා කියලා හිතාගෙන අනිත් එක තියනවා. ඉතින් ඔය සංකාර කරන වැඩපිළිවෙලත් තින්ගදිනේ හරිම දුක්ඛදායකයි. මේ හිතක් ගොඩ නගන්න, ගයක් ගොඩ නගනකොට කොහොමද? ඒකත් සංකාර කිරීමක් නේ. මහා සංකාර කිරීමක් නේ. හිතක් ගොඩ නගනකොට මහා දුකක් දැනෙන්නේ නැති වෙයි සමහර ගා. නමුත් ගයක් ගොඩ නගනකොට කොහොමද? ඈ? දරුවෙක් ගොඩ නගනකොට කොහොමද? මේ හිතල බලන්න ඔය ඔක්කොම සංකාරනේ. සංකාර කර කර කර කරනේ ඕක කරන්නේ. මේ ශරීරේ ගොඩ නගනකොට. ලෙඩක් අසනීපකින් මේ දුර වෙන්න යනකොට. එහෙනම් ඔය හැම එකකින්ම මහා මේ සංකාර දුක්ඛය කියන එකේ කෙලවරක් නැතුව පීඩා විඳිනවා අපි. ඊළඟට ඕක හැදුවා වගේ ඕක පවත්වගෙන යන එක. දැන් විද්‍යාඥයෝ ඇත්තටම මොකද්ද මේ ලෝකෙට කරන්නේ? ඔබ හිතනවාද විද්‍යාඥයෝ ශාස්ත්‍රුන් වහන්සේගේ ක්‍රමවේදය වැරදි කියයි කියලා කවදාවත්? නෑ කියන්න බෑ. මොකද ඒගොල්ලෝ ඒ ක්‍රමවේදයේ තමයි ඉන්නේ. ඔව්. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ දැන් ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මොකද්ද? හේතුන්ගෙන් හටගෙන තියෙන. ඒගොල්ලෝ මොකද කරන්නේ ජීවිතේ අර විපරිණාමය කියන එකෙන් දුක් විඳින මිනිස්සු. මේ හිතක් ගැන නෙමෙයි කියන්නේ බඩු ගැන. හරි? විපරිණාමය කියන එකෙන් දුක් විඳින්නේ. අන්නේ විපරිණාමයට යන්න නම් අර හේතු නිරුද්ධ වෙන්න ඕනේ. ඒගොල්ලෝ හොයනවා මොනවද හේතු? හොයලා ඉවරලා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ හේතු දානවා. දැන් මේ මල් පොකුර. ලංකාවේ අපි මල් පොකුරක් කඩලා මොකද යහුවොත් එහෙම පහුවදාට මැරිලා. මේ මල් පොකුරක් තියාගත්ත හැකි සතිය. ඇයි? උද්භිද විද්‍යාඥය හොයාගෙන තියෙනවා මලක් මැරෙන්නේ ඇයි? මලක් පණ පිටින් තියෙන්නේ ඇයි? මොන හේතු තිබ්බහමද පණ පිටින් තියෙන්නේ මල? යම් කාලයක් තියාගන්න ඕන. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒකට අදාළව කිමිකල් එකක් හදනවා. එහෙනම් ඒකට අදාළ හේතුවක් හැදුවා. එහෙනම් දැන් මේ මල පණ පිටින් තියෙන මටෝරි හින්දාද? නෑ. විද්‍යාඥයෝ හදපු කිමිකල් එක දාපු නිසා. එහෙනම් සයන්ස් බාධාවක් කරගන්න ඕනේ නිවන් දකින්න. ඔය විද්‍යාඥයන්ගේ වැඩ පිළිවෙල බුදුහාමුදුරුවෝ හිටියනම් අනුමත නොකර ඉඳීද? එහෙම කරන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළුනේ මිනිසුන්ව දුක් දෙන්න නෙමෙයි. මිනිසුන් දුකින් නිදහස් කරන්න. එහෙනම් ඒ කාලේ කියන්නේ බලන්න අසකරත් වල එහෙම යන්න එපා කියලා. මේ කාලේ වාහනයක් වගේ නස කරත් ඒ කාලේ. එක එක જાතියෙන් තියෙන්නේ නැති. හේතු එකතු කිරීමක් තමයි කරන්නේ. හැම මොහොතකම කරන්නේ මොකද්ද? විද්‍යාඥයෝ කරන්නේ හේතු එකතු කරලා. අන්න ඒක නිසා තමයි විද්‍යාඥයෝ නිසා මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසුවක් හැදිලා තියෙන්නේ. මහා දුකක් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පහසුවක් හැදිලා තියෙන්නේ. නමුත් මිනිස්සයා තේරුම් ගන්න ඕන දේ තමයි මේක මේ විඥානික බලාපොරොත්තුව මත තියෙන එකක් නෙමෙයි. මේක තියෙන්නේ මොකද්ද? හේතු තියෙනකන් තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් නැති වෙනවා. තේඟතනේ හොඳට මතක තියාගන්න. ඔබගේ ඔය කයත් ඒ જાති. හේතු තියෙන නිසා ඔය තියෙන්නේ. දැන් කෙනෙක් කිව්වොත් එහෙම මං හරි ලස්සන. මම ලස්සන නිසා ඔය වැඩේට මට එන්න බෑ. අපි හිතමු කෙනෙක් කියනවා ලක්ෂයක් දෙනවා කියලා. ආව් මොකට හරි. එයා කියනවා මං ලස්සන නිසා ඔකට එන්න බෑ. ඔය ලස්සන කැත වෙන්න කොච්චර වෙලාද? අන්තු මාත්‍රිය. හේතු තියෙනකන් තියෙයි. වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඒ තියෙන හේතුවක් වෙනස් වුණොත් මොකද වෙන්නේ? ඊගදෙනි බැලුමක් ගන්න. හොඳට පිම්බිලා තියෙන බැලුම ලස්සනයි. හවුද නැද්ද? දැන් ඔය බැලුම හැම පිම්බිලා තියෙන්නේ ඇයි? එළියේ ඇතුලේ තියෙන වාතයක් එළියේ තියෙන වාතයක් ඇතුලේ තියෙන වායු පීඩනය ධන අර හැදිලා තියෙන අර අර බැලුම් පටලයෙන් එන පීඩනය සමාන වෙනවා එළියේ තියෙන පීඩනයට. ඔය එක මොහොතක හරි ඔය දෙකෙන් එකක් අඩු වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? ළමයාවක පුම්බලා පුම්බලා පුම්බලා පුම්බලා ඇතුලේ තියෙන පීඩනය ගොඩක් වැඩි කළොත් එහෙම මොකද වෙන්නේ? ඩොග් ගාලා පුපුරනවා. මේ හේතු ටිකක් නේ. එහෙනම් අච්චර ලස්සන දිවිජ බැලුම ඩොග් ගාලා පුපුරනවා. ඒක හේතුවක් නැති වීමෙන් නේද ඒක වෙන්නේ? එහෙනම් ඔය ලස්සන විකෘති වෙන්න කොච්චර කාලයක් ඇයි? එහෙනම් මූණේ ලස්සන නිසා යමක් බාධා කරගන්න හැම මොනේ නෑ. ඇයි ඕක කොයි කාලේ තියෙද? දැන් ලස්සන දැන් ඔය අපේ ඉන්නවා භික්ෂුණීන් වහන්සේලා දැන්. සමහර උත්තමාවී ඉන්නවා ඉතින් ගිහි කාලේ හරි ලස්සනයි. ඉතින් ඕක දිහා බල බල හූලන මිනිස්සු නැද්ද? ඈ ඈ අයියෝ අයියෝ මේ පැවිදි වෙලානේ අපරාධනේ. හූලනෝ ලස්සන කියන්නේ මොකද්ද? හේතු දෙක ඵලයක්. දෙබරෙක් විද්දොත් ඔය ලස්සන මූණට මොකද වෙන්නේ? ඒක තප්පරයක්. ඔබ ලිපේ උයනකොට එක පාරට බත් මුට්ටියේ පියන අරිච්ච ගමන් අර හුමාලෙල්ල වැදුනොත් එහෙම මූණේ තම්පපු ඉස්ස වගේ වෙන්නේ නැද්ද මූණ? ඊට පස්සේ මේ උඩහම ගැලවි ගැලවි යන්නේ නැද්ද? මේ නෙගටිව් කතා කරනවා නෙමෙයි. මේක තමයි යථාර්ථය. ඔබ ලස්සනයි. හරි. ඇයි ලස්සන? ඒකට හේතු තියෙනවා. දැන් විරූපි මිනිසු නැද්ද? ඉන්නවා. දැන් ඒගොල්ලන් කැමැත්ත දේ වෙලා තියෙන්නේ. නේ. එහෙනම් ඔබ හිතන්න එපා ඔය වෙලාදී ඔබේ කැමැත්ත කියලා. ඔය හේතු ටික. හැමෝම කැමති ලස්සනට. කෙනෙකුට ලස්සනත්වය ලැබෙනවා. තව කෙනෙකුට ලැබෙන්නේ නැහැ. හේතු දියුණුව ලැබුණා හේතු නැත්තම් නේ එච්චරයි. ඔය හේතු දිනේ ඔබ වාසගේ තියෙනව නෙමෙයි. කොයි මොහොතේ කොහොම විහිෘති වෙලා යයිද දන්නේ. එහෙනම් ඔබගේ දරුවා අනිච්ච පින්ඩයක් නෙමෙයිද? මේ ඉන්නක ඊළඟ මොහොතේ මොනව වේද? පින්වදිනේ බස් කීයක් නම් යනවද දවසකට ඔබ ඉස්සරහේ? ලොරි කීයක් නම් යනවද? කන්ටේනර් පටවගත්ත අර මහ වාහන කොච්චර යනවද ඔබ ඉස්සරහින්? ඔබගේ දරුවා ඉස්සරහින්. අර මම ගිහදී කිව්වේ ෆැමිලි එකක් ඉන්න ලොකු වාහනයක කන්ටේනර් එක ලොකු කන්ටේනර් පෙට්ටියක් දාගත්ත ලොරියක් එනවා. ඇවිල්ලා වංගුව ගන්නකොටම අර මහා කන්ටේනර් එක වැටෙනව මොකටද? අර කාරේ උඩට. කාරේක නිය අංගලට ජොප් වෙනවා. කාරක අඟලට චප් වෙනවා. ඉතින් ඔක ඇතුලේ ඒ අර ෆැමිලි එකම. දැන් ගෙදරින් ආවේ අපි මැරෙනවා අම්මේ ආවෙනේ ඉඩ කඩන් ටික උඹලට කියලාද? නෑ. අනිත්‍යතාවය. එහෙනම් ඔබගේ පණ කියන්නේ අනිත්‍යයි. දැන් ඔබේ ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? දැන් මෙතන ඉන්න හැමෝම ජීවත් වෙලා ඉන්නේ කැමතිනේ නේද? එහෙනම් ඔබ දැන් ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? නෑ, හේතු තියෙන හින්දා. මේක තේරුම් ගන්න. එක හේතුවක් හර නැති වුණා නම් ඔබ දැන් මැරිලා. එච්චරයි වැඩේ ඉවරයි. එහෙනම් ඒ තරම් අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේක තේරෙන්න බේරෙන්න තමයි බින්දුරි අර මරණානුස්මෘතිය කියන එක වැඩෙන්නේ. දැන් මුල් කාලේ මරණානුස්මෘතිය කිව්වට තේරෙන්නේ නැහැ නේ එච්චර. නමුත් මේක තේරෙන්න තේරෙනවා. අද දිනේ තව හෙට යයිද? හෙට නැගිටියද? මේ හේතු මේ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේ මේ ලෝකේ මිනිස්සු මැරිච්ච විදිය අහලා බලන්න. දැන් හොයලා බලන්න මිනිස්සු කොයි කොයි විදියට මැරලා දිනනවද කියලා. ෆ්‍රිජ් එකක ඇඟට වැල්ල මැරලා දිනනවා මිනිස්සේ. ෆ්‍රිජ් එක අරිනවා. අරනකොටම ලිස්සල වැටෙනවා. වැටෙනකොට ෆ්‍රිජ් එකේ දොර තමයි අල්ලගන්නේ. ඒ ඉන්න ඉස්සරහ උඩ දොර ඇරෙනවා. කෙලීම බෙල්ලට වැටෙන්නේ මොකද්ද? අර දොර මේ අතර බෙල්ලට වැටෙනවා. බෙල්ල කල් යනවා. ඉවරයි. දැන් හිතලා බලන්න. කොච්චර අවිනිශ්චිත තත්ත්වයකද ඉන්නේ කියලා. දැන් ඔබ පුටුවක ඉඳගෙන ඉන්නවා. ඔබ දැන් දන්නවද පුටුව හයියද කියලා? ඔය පුටුවේ දැන් වයස කොච්චරද කියලා? ඉන්නකොට පුටුවේ ජල ගලස් ගල කඩා වැටෙනවා. කඩා වැටෙනකොට මොකද වෙන්නේ? පුටුවෙන් තව මේ එහා පැත්තේ කකුල හරහට හිටිනවා. හරිය කාලේ උල දීපුවා වගේ. මෙතන ඉස්සරහින් එන උල. පෙරුණා. එහෙනම් මේ හේතු සකස් වෙනකන් හේතු තියෙනකන් තමයි ඔය ඔක්කොම උඩ පැනලි කරන්නේ. හේතු නැති වෙච්ච එකම වැඩේ ඉවරයි. එහෙනම් මේක තේරුම් ගන්න. මෙන්න මේ ක්‍රමවේදයේ ඔස්සේ මේ යන රටාව හොඳට බලන්න. දැන් එහෙනම් බලමු බින්දුනේ මේ පටිච්චසමුප්පාදයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. දැන් මේ පටිච්චසමුප්පාද දහම් න්‍යායයක් යනවානේ. දැන් බලමු ගැලවෙන තැන් උතනින්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකක් හද. ඔන්න ඔතන එක ගැලවෙන පොයින්ට් එක. අර දුකට දුක කියන එක දන්නේ නැති නිසා දුකට හේතුව කියන එක දන්නේ නැති නිසා දුක නැති කරන්න පුළුවන් කියලා දන්නේ නැති නිසා සහ ඒකට මාර්ගය දන්නේ නැති නිසා මේ පුද්ගලිය මොකද කරන්නේ? හැම තිස්සෙම අරහින් දුකට යද්දි මොකද කරන්නේ? මෙහෙන් එකතු කරනවා. මේ මෙහෙන් එකතු කරන ක්‍රියාවලියට අරමුණු කියන ඒවා එනවා. ඒවට අපි තව නමක් කියනවා ධම්ම කියලා. මේ බුද්ධ ධම්ම නෙමෙයි. ලෝක ධම්ම. ලෝක ධම්ම එනවා. ඒ ධම්ම වලට අනුව තමයි අර යාර සංකරණය කරන්නේ. අභිසංකරණය කරන්න යන ආපු ධම්මයට අනුව. ඔන්න ඔතන එක තැනක් තියෙනවා කඩා ගන්න පුළුවන්. ඒකෙන් හස්තුන් වහන්සේගේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා අන්නර සංඛාර ගොඩනගෙන වස් එන ධම්ම මහා අසාරයි. අනත්තයි කියන්නේ මොකටද? අනාත්මයි නෙමෙයි. ඉතින් ධම්ම වල මොනවද අනාත්ම? ධම්මේට ආත්මයක් නැහැ කියනවා. ඒක හරියන්නේ නැහැ. අනත්තයි කියන්නේ මොකද්ද? අසාරයි. එහෙනම් ලෝක ධම්ම අසාරයි. ඔන්න කර්මස්ථානයක් එනවාද? ලෝක ධර්ම අසාරයි. කාය අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ලෝක ධම්ම අනාතයි. වචී අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ලෝක ධම්ම අනාතයි. මනෝ අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ලෝක ධම්ම අනාතයි. සියලු අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. අන්න කඩන්න එක තමයි. අභිසංකාරයන්ගේ තියෙන අසාරත්වය බලන්න. ධම්ම එනවා හැම මොහොතකම ලෝකේ. අයිෆෝන් ධම්ම. දැන් ඔබ ඉස්කෝලේ යන කාලේ තිබ්බද අයිෆෝන් ධම්ම? නෑ. දැන් ඔබගේ දරුවන්ට නැද්ද අයිෆෝන් ධම්ම? තියෙනවා. අන්න. දැන් අයිෆෝන් ධම්ම හරහා දරුවෝ විඥානික බලාපොරොත්තු ගොඩනගාගෙන කරන වැඩ පිළිලක් ඔබ දැකලා නැද්ද? නැගලා තියෙනවා. එහෙනම් අයිෆෝන් ධම්ම කලින් තිබුණේ නෑ. ඒකයි ලෝක ධම්ම කියන ඒවා වැඩි වෙවි වැඩි වෙවි වෙනස් වෙවි එක එක જાතියෙන් එනවා. හැබැයි ওই මොන જાතියෙන් ආවා ඔය හැම ධම්මයක්ම මොකද්ද? මහා අසාරයි. සාරයක් උදාකරන එකක් නෙමෙයි. මහා අසාරයක්මයි උදාකරන්නේ. එහෙනම් ධම්ම අසාරයි. සබ්බේ ධම්මාන අනත්තා. සියලු ධර්මියෝ අසාරයි. එහෙනම් සියලු කිව්වේ ලෝක ධර්මය. සියලු ලෝක ධර්මියෝ අසාරයි. සියලු අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ඔන්න ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා කරන්නේ නෙමෙයි වඩන්නේ. ඊළඟට තියෙනවා පුඤ්ඤාවි සංඛාර. ඔය තියෙන කඩන තැන්. දැන් මේ දහම් ගුරුවරයා දැනගත්තන ඔබට අහන්න ඕනේ දැන් මේ මට කර්මස්ථානයක් දෙන්න පුළුවන්ද අහන්න ඕනේ දැන් ඔබට බැරිද කර්මස්ථාන ගොඩනගන්න ඇයි දහම් ගුරුවරයා දැකගත්තන පින්වතුනි එතනින් එහාට දන්නවා මෙතන කඩන්න පුළුවන් මේ මෙතන කඩන්න පුළුවන් මෙතන කඩන්න පුළුවන් මෙතන කඩන්න පුළුවන් කඩන්න පුළුවන් තැන් දිගේ බැලුවා කඩලා දැම්මා අන්න එතෙන්ට හදාගන්න අවංක වෙමි පිරිසිදු වෙමි පිවිතුරු වෙමි පබසර වෙමි සංසිඳු වෙමි සංසිඳු වෙමි සංසිඳු වෙමි සංසිඳු වෙමි මොකද්ද ඔකේ තේරුම අවංක වෙමි කියලා කිව්වේ මොකද්ද කයෙන් යම් කිසි වැඩ පිළිවෙල කරනවා නම් කයෙන් අයහපතක් කරනවා නම් ඒක කරන්නේ නැහැ කියලා එහෙනම් කයෙන් යහපතක්මයි කරන්නේ එහෙනම් දැන් ඕක තවඩියක් ඉස්සරහෙන් ගිහිල්ලා තමයි කිව්වේ මොකද්ද කාය අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා කාය අවිසංකාරයෙන් හිතක් වෙයිද? කාය සංඛාරයෙන් හිතක් වෙයි. නමුත් කාය අවිසංකාරයෙන් නම් ඒකාන්තයෙන්ම ජාතික පුරුමකම් කියනවා නේද? අවිසංකාර කියන ඒවා තමයි ප්‍රශ්නේ. සංකාර ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේලා සංකාර දින්නේ. ඒකට කියනවා විසංකාර කියලා. රහතන් වහන්සේලා නාන්න යන්න ඕනේ වෙනවා. උන්වහන්සේ නාන්න යන්න ඕන නම් උන්වහන්සේත් තගිනවා කයට. නේද? උන්වහන්සේත් හිත හද හද කරත් එලා කියන යනවා. ගිහලා මොකද කරන්නේ? කරත් හොදලා නාවගෙන මෙතන අරන් එනවායි. උන්වහන්සේත් ඒක කරනවා. ඔබත් එහෙමනේ. තහ යමන් බනහන්න කියලා නැගවගෙන. නේ? මේ පුටුවක් උඩ තියලා තිබ්බේ. ආ දැන් වෙලාව හරි 7යි. හා. නැගිටහම් දැන් කියලා. මොකද කරේ? 10ක් කියනකොට මොකද කරන්නේ? මේ ටික ඔක්කොම කඩ කඩ ගාලා නැගිට. එහෙමනේ උනේ. ඊට පස්සේ සංඛාරයකින් එක වඩවඩා ඔබ වාහනේත් අරගෙන ආවා මෙතන. එතන වාහනයක් ඇතුලේ වාහනයක් යනවද කියලා තියෙනවා. ඒ මොකද්ද? වාහනයක් ඇතුලේ වාහනයක් යනවද? වාහනයක් ඇතුලේ යනවද? වාහනේ වෙන වැඩ පිළිවෙලම තමයි පින්නේ. දැන් ඔබ මේ ෆිසික්ස් හොඳට දන්නවනම් මට ෆිසික්ස් වලින් නිවන් දකින්න මග පෙන්වන්න පුළුවන්. වාහනේක වෙන වැඩ පිළිවෙලම තමයි. මේ ක්වොන්ටිෆයි කරපු එක ශක්තිය හරි වැදගත්. මේ ශක්තිය කියන එක පොඩි පැකට් කියලා හදාගත්ත ක්‍රමවේදය හරි වැදගත්. ඉතින් ඔය ඒ කියන්නේ මේ විද්‍යාව රීච් වෙන්නේ කොතනද? බුදුදහමට. නිව්ටන් කිව්වේ ශක්තිය එක එක එක මේ එක පරාසයක් කියලා. නැවත ඊට පස්සේ අනිත් විද්‍යාවක මේ දැන් කා මේ පස්සේ පහළ වෙච්ච විද්‍යාඥයෝ කිව්වා මොකද්ද? මේ ශක්තිය එක පැකට් තියෙන්නේ කියලා. එහෙනම් ওই ශක්තිය එක පැකට් එකක් කියන්නේ විඤ්ඤාණයක්. කුඩාම පැකට් එක මොකද්ද? විඤ්ඤාණයක්. ওই විඤ්ඤාණය තමයි කුඩාම පැකට් එක. විඤ්ඤාණය කියන්නේ සංඛාරවලින් විඤ්ඤාණ හැදෙන මොළයේ පිට වෙන ශක්තිය තමයි පුංචිම පැකට් එක. ඒ තකටයි වෙනස් වෙනවද පොඩි එකාගේ ලොකු එකාගේ කියලා එහෙම නෑ ඒක එක තකට් එකක් වෙයිද ශක්ති තකට් එහෙනම් දැන් ඔබගේ වාහනේ ඔබ කරන්නේ අර එක මේ ඇක්සලරේටර් කියන එක පාගන එක නේද හැබැයි ඔගේ ඇතුලේ වෙන්නේ මොකක්ද ඉන්ධන ටිකක් ගිහලා එක පාඩ බොක් කරලා ගිනි ගන්නවා ගියත් අර පස්සේ මොකද වෙන්නේ පිස්ටන් එකක් උඩ ගිහලා පල්ලෙහාට එනවා ඔය ක්‍රියාදාමය තුල තමයි ඔබ මෙතනට ආවේ. එහෙනම් එක මොහොතකට උනේ මොකද්ද? ඔය ක්‍රියාදාමය. උඩ ගියා පල්ලෙහාව. උඩ ගියා පල්ලෙහාව. උඩ ගිහිල්ලා පල්ලෙහා ගිහිල්ලා එතන දෙනකොට වටයක් කරගිලා රෝදේ. ඔය ක්‍රමවේද තමයි අපි තුලත් තියෙන්නේ. කාය සංඛාර එකක් ගොඩනගනකොට මොකද වෙන්නේ? තප්පරයක් යනවා මේ පොඩි අඳු මාත්‍රයක් ඉස්සරහට යනවා. ඈ? දැන් කකුල උස්සලා එහෙම මොකද කරන්නේ? ඈ? දැන් තියෙනවා කොන්න ඉස්සුව තිබ්බා. කාය සංකාර කොච්චර වඩන්නද ඔක් කරන්නේ හැබැයි මෙතන ඔය කාය සංකාර වැළවෙන්න කමක් නැහැ හැබැයි කාය අභි සංකාර වඩන ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක කිව්වොත් හතන් වහන්සේ දැන් මේ කාය නාවගෙන ඉන්නේ කාය නගල යනවා කාය නාවන ඊළ නාවගෙන ඉන්නේ ඔය හැම එකක්ම මොනවාද සංකාර අභි සංකාර කියන්නේ මොකද්ද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත නම් අභි සංකාර අරේ සද්දයක් ආව මොකද්ද ඒ සද්දේ හොඳට බලන්න ඕනේ ගිහිල්ලා ඈ ඊළ බලාපොරොත්තු අරගෙන නෑ ගන්නවා මේකද නීල රීල බලනවා බලලා ඇලෙනවා ගැටෙනවා ඔය කාර්යය තමයි ඇතර කෙරේ එහෙනම් අවංක වෙමි කියලා කිව්වේ මොකද්ද කාය ඍජුතාවයටපත් වෙක එහෙනම් ඔක තාම වැඩි දුර ගියාට පස්සේ කියන්න හොලම් මොකද්ද කාය අභිසංකාර අසාරයි කාය අභිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත් යම් තැනක කාය අභිසංකාරේ නිරෝධ වුණා නම් වාටි අභිසංකාරේ නිරෝධ වුණා නම් මනෝ අභිසංකාරේ නිරෝධ වුණා නම් කන නිරෝධයි නිරෝධ කරන් දින්නේ ඕවා තණ්හා කය නිරෝධ නිබ්බහන. මේ තණ්හාව ඡය කියලා නිරෝධ කරන්නයි තියෙන්නේ. එන අවංකව මේ පිරිසුදු මේ පබද පිරිතුරු මේ පබතර මේ කිව්ව ඒ කන් දෙකම තමයි ආයිසර. එන ඒකම වේදෙන් බලන්න. එන අවිජ්ජා පත්‍ය සංඛාරා කියව දැන්. ඔන්නෙන් සංඛාර මට්ටමින් ඔය කල්ලායින් කරන්න ඕන. ඔන්න එක තැනක් තියෙනවා ගලවන්න. දැන් එහෙනම් ඔය භාවනාව කරලා බලන්න නිවන් දකින්න පුළුවන්. ආයි මං කියන්නේ නින්දද? නෑ. දැන් ඔබට පේනවද? මේ ගහන්න තැන් හදලා දෙනවා ඔබට. තොන්දර තැන් බල්ල ගහන්නයි තියෙන්නේ. සංඛාර පත්‍ය විඥාන. හොතන ගහන්න දැනන්න. විඥාන පත්‍ය මේ අත්තරුවනේ. අත්තරුවට ගහන්න දැනන්නේ. ඒක හැමදේම විඥාන පත්‍ය නාම රූප අන්න දින බව දැනක් ගන්න. හැදිච්ච දරුවාට ආහාර වෙන්නේ උනොත් නේ මේක වැඩිලා ඉස්සරහට යන්නේ. අන්න දිනවා උපාදානිත නාම රූප. මේ උපාදාන කරගත්ත නාම රූප කොටසක් තියෙනවා. ආන්ගේ උපාදාන කරගත්ත නාම රූප වල උපාදානේ නැති කරගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? උපාදාන වුණොත් විතරයි ඒවා හිත පහළ වෙන වෙලාවේ විඥානයේ පහළ වෙන වෙලාවේ අවිල්ල ඒකේ බහින්නේ. එනං උපාදානේ නවත්ත ගන්න ඕනේ. අන්න ඒක නිසා නාම රූප ප්‍රශ්නය. පංචස්කන්ධ ප්‍රශ්නයක් නැහැ. පංච උපාදානස්කන්ධයි ප්‍රශ්නේ. ස්කන්ධ පහ උපාදාන වෙලා තිබ්බොත් තමයි වඩේ එකක් නම් වඩේ මැවිලා ඉන්නේ. එහෙල රහතන් වහන්සේ නමකට මේ වඩේ එකක් දෙන්නේ. උන්වහන්සේගේ ශාරීරික සුවයක් හෝ ශාරීරික වේදනාවක් දැනුවත් උන්වහන්සේ මානසික සුවයක් හෝ මානසික වේදනාවක් දැනෙද්දී වැඩයක් කාලා. මේතරවල නෑ උන්වහන්සේ උපේක්ෂාසාරයි. එහෙනම් අටලෝ දහමේ කම්පන වෙ ඉන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුෙකුට. නෑ ඇයි බලාපොරොත්තු දිනවනේ. අටලෝ දහම කියන්නේ මොකද්ද? ඔය ආයුධෙන් තව එකක් ඇදිරා. මොකද්ද අටලෝ දහම කියන්නේ? හදාගත්ත බලාපොරොත්තු උනහම සැපයි නොඋනහම දුකයි. උනහම තමනතින් ලාභයි නොඋනහම මොකද්ද? අලාභයි. නේද? කෙනෙක් ඉන්නවා මම පවුම් 500ක් ලාභ තියාගන්න ඕනේ කියලා හිතාගෙන. ඈ 400ක් ලාභ වුණොත් උඩ මොකද්ද? ෂේ මේක අලාභයි යනේ. ඩීල් එක අලාභයි. ඊළඟට යසායස බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් සලකයි කියලා. එහෙම ඔබට කියන්නේ. කවුරුත් මම පැවිදි වෙනවා කියලා එහෙම කියන්නේ නැපා කාටවත්. එහෙනම් ඔබ පැවිදි වෙනවා කියලා කාටවත් කියන්නේ නැපා. ඈ ඔබ පැවිදි වෙනවා කියලා කාටවත් කියනකොට මොකද වෙන්නේ? ඔබ දුන්නම බලාපොරොත්තුවක් ඇරිනවා දැන් මේගොල්ලෝ මාව අගේ කරයි කියලා. පිස්සුද? එහෙම වෙන්නේ නැහැ. උන් ගැලීම කියන්නේ මොකද? ආ, ඔය මිනිහ රැවදින්න යන ගෑන්ඩ් මෙහොර මිනිහ කැදේ. ඕක තමයි දෙන ලන්සුව. බලාපොරොත්තු නොති හිටියොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඔබන ගිනි කන්නතු ඉන්න ක්‍රමවේදයන් සාස්ත්‍රන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. රහතන් වහන්සේ ගිනි කන්න නැත්තේ ඔන්න ඕක නිසා. අපි හැමදෙසෙම මොකද වෙන්නේ? ගිනි කකා ඉන්නවා. ලාභ ලාභ යස ආයස නින්දා ප්‍රසංසා ඉතින් නින්දා ප්‍රසංසා හැම මොහොතක නේද ප්‍රසංසා වෙන්නේ මොන තත්ත්වෙන්න මම ඇති වෙලා තියෙන බල බලාපොරොත්තු සහිත බලාපොරොත්තු වෙච්ච දේවල් වුණොත් නම් ප්‍රසංසා මට්ටමේ යන්නේ නේද දැන් ඔබ මෙහෙම කරන්න මොකද ඔබ හරකෙක් මරලා නින්දාවද්ද බලාපොරොත්තු වෙන්නේ ප්‍රසංසාවද නින්දාව නේ ඔබ මලක් පූජා කරනවා එතකොට බලාපොරොත්තු වෙන්නේ ප්‍රසංසාව අනේ භාවනා කරන කෙනෙක් කියන හරි ගොනා වගේ මල් පූජා කරගෙන ඉන්න මෙච්චර දහමක් තියෙන. දැන් මොකද? ඈ ඒකයි. එහෙනම් අටලෝ දහමෙන් කම්පා නොවි ඉන්න නම් මොකද වෙන්න ඕනේ? බලාපොරොත්තු තියන්න. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා නේද මේ විඥානික බලාපොරොත්තු තමයි මේ ප්‍රශ්නේ කියලා. ඉතින් මේකට කරුණු හදලා දෙන්නේ මේ අර අන්න නාම රූප. හදාගත්ත නාම රූප. ඒ උපාදාන කරගත නාම රූප අපිට දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ විදිහට උපාදාන කරගත නාම රූප තියෙනවා කියලා අපිට මේ ධර්මයේ විමර්ශනය කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ උපාදාන කරගත නාම රූප අපිට තියෙනවා නෑ ඉස්සර බුදුහාමුදුරුවෝ කියපු නිසානේ මේ හැම එකක්ම පිළිගත්තේ නමුත් මේක විමර්ශනය කරගෙන කරගෙන යද්දි ඒකයි තමන් තුලින්ම මේක දකින්න ඕනේ තමන්ගේ අත්දැකීම් තුලින්ම මේක දකින්න තව කෙනෙක්ගේ අත්දැකීම් තුලින් ඔබට නිවන් දකින්න බෑ. ඔබගේ අත්දැකීම් තුලින්. මොකද ඔබට උපාදාන වෙච්ච නාම රූපයි මට උපාදාන වෙච්ච නාම රූපයි වෙනස්. මට උපාදාන වෙච්චේ ඔබ හින්නේ නෑ ඔබ ඔබේ විඥානවල. ඔබගේ උපාදාන වෙච්ච තමයි ඔබගේ විඤ්ඤාණවල බහින්නේ. එහෙනම් Taman තුලින් මේක දකින්න උත්සාහ කරන හැම මොහොතක. ඔන්න එහෙනම් දැන් අපිට තේරෙනවා අපේ හොඳ ආකාරවම නාම රූප කියන්නේ උපාදාන වෙලා තියෙනවා කියලා. එහෙනම් පින්වදනි. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. මතකයි නේද අර මං කිව්වා. අර අවුරුදු 14 කෙල්ලව උපාදාන වෙලා හිටියට ඒ කාලේ. දැන් ඒක උපාදාන නෑ නේද? දැන් ඒක උපාදාන නැති නිසා කෙල්ලෙක් කියලා කියපු ගහම අර රූපේ බහින්නේ නෑ නේද ඇවිදින්න. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා නේද? ඒ අර අවුරුදු 14 හිටපු කාලේ ඒ හිටපු කෙල්ල නැවත වාරයක් ඔබට දුක් දෙන්නේ නෑ කියලා ඇවිදින්න. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද? ඔය නාම රූප උපාදානයේ නිරුද්ධ වුණා. උපාදාන නොකර හිටිය. ඔය දුකෙන් නිදහස් කියලා. කවුරු හරි දොරට තට්ටු කර. දොරට තට්ටු කරනකොට ළමේ බල්ලැල්ල කියනවා මේ ගෑනුවෙක් කෙනෙක් ඇවිල්ලා කියලා ඔන්න කියන තාත්තා. ඒ කියනකොට ඒ පිරිමියාගේ හිතේ අර අවුරුදු 14 ගෙනාව දැන් බහින්නේ. එන්න කියාවිනේ ලස්සන ගෑනු කෙනෙක් ඇවිල්ලා. අවංකවම හිතලා බලන්න. දරුවා කියාගෙනනවා ලස්සන සුදු ගෑනු කෙනෙක් ඇවිල්ලා කියනකොට අර උපාදානිත නාම රූපයන්ගේ උඩර මතුවේවි හදලා දෙනව නේද? පින්තූරේ. අර හදලා දීපු එක බලන්න නෙමෙයි දරයි යන්නේ කන්ද. ගිල දොලෑරල වැලෙන්න. ඊළඟ දොර භාගයට අහලගෙන මේක දැක ලස්සන කිව්වේ. එහෙමත් කියන්න ඕන. මේක දැක ලස්සන කිව්වේ කියලා. අනේ ගැටෙනවා. ඇයි? ඉතින් ළමයන්ට කියන්න දෙන්නේ මොකක්ද? මං කිව්වේ ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. මං කිව්වා තාත්තට ඔබ හදාගෙන යන්න කියලා. තාත්තනේ මනුස්සය ඔබ හදාගෙන ගියේ. නේද? තාත්තා මනුස්සය හදාගෙන ගිය නිසා නේද ගැටුනේ? රහතන් වහන්සේ නමකට කිව්වනේ. ඉතින් උන්වහන්සේ කියලා දොර ඇරියා. මොකද ප්‍රශ්නේ? අර ඇලීම් මොකුත් නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඇයි? බලාපොරොත්තු නැහැ. මේක මේ විදිහට ඕනේ කියලා බලාපොරොත්තු නැහැ. ඇයි ඒ? අර උපාදාන නැහැ. එහෙනම් පින්වදින මෙච්චර කල් සසරේ. සසරේට වඩා මේ අත්දැවියේදී උපාදාන කරගත්ත දේවල් තියෙනවා. ආන් ඒවා අනිච්ච ලෙස දැකලා ඒ උපාදානිය නැති කරගන්න. එහෙනම් රූපං අනිච්ච. අන්න වඩන්න. රූපේ අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි වඩන්න. රූපේ අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි. වේදනාව අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි. හැබැයි තේරුම් අරගෙනයි කරන්නේ. අර කේස් කැතයි කේස් ගන්නයි කේස් පිළිකුලයි කේස් මම නෙමෙයි කේස් මගේ නෙමෙයි කේස් මගේ ආතේ. දැන් තේරෙන්නේ නැද්ද සිංහදනි? ආසයි පොළොවයි වගේ වෙනස් තියෙද? ඔයි කොතනද වින්නේ? අපි කොහේවත් කතා කරලා දෙනවද? කේස් කැතයි කේස් ගන්නයි කේස් පිළිකුලයි කේස් මම නෙමෙයි කේස් මගේ නෙමෙයි කේස් මගේ ආත්මේ නෙමෙයි. මේ පරම ගම්මීර ධර්මයන්. මේ අපරාධනේ මේ උඩින් පොත්තකින් ෆියුටි කැලකින් අල්ලගෙන දඟලන්නේ. ඒව අවශ්‍ය නැහැ. එහෙනම් මොකද්ද? වේදනා අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුයි. හොඳට තේරුම් අරගෙන වඩන. ඉතින් හරිනේ. එදා දැනිච්ච වේදනාව ආයි ගන්න පුළුවන්ද? එන මොඩ වැඩ නොකර නිකන් හිටියා විතර. යම් තැනකරි ඔබට දැනෙච්ච වේදනාව හේතුන්ගෙන් හටගත් එකක් නේ. දැන් මම ඊළඟ සතියේ දේශනාවකදී මම ඔබට මේ අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන කරුණු ටික දකින්න රූප වේදනා සංඥා සංකාර විඥාන වල කියලා දෙනවා. හැබැයි මේක අවුරුද්දකට කලින්වත් කියලා දෙන්නේ නැති. නමුත් ඊට වඩා සාමුලින් වෙනවා. මම ඔබට කියලා තියෙනවා මේ කියන බණ නෙමෙයි තව ඉස්සරහට කියවෙන්නේ කියලා. අදත් මම ඔබට කියනවා මේ කියන බණ නෙමෙයි තව ඉස්සරහට කියවෙන්නේ. ඔක්කොම බුදුදහම තමයි. ඔබන තියෙන්නේ මාර්ගයේ වඩන්න තියෙන්නේ ඔබම වෙනස් වෙයි. ඔබට පුළුවන් ද ඊයේ දැනෙච්ච වේදනාව ආයි ගන්න? නෑ. ඇයි? වේදනාව දැනුනේ හේතුන්ගෙන්. අර හේතු ටික ඔක්කොම හදන්න බෑ. අන්න ඒකයි කියන්නේ වේදනාව අනිච්චයි. විඥානික බලාපොරොත්තුවේ තියෙනව නෙමෙයි ඕවා. එහෙනම් මේ ඒ වේදනාව නැවතත් බල හරි. ඔබ ගෙවල් ටිකක් බලාගෙන යනකොට ඔබ එක ගෙදරක ෆොටෝ එකක් ගන්නවා. ඇයි ඒ? ඒගේ නැවත හදන්න නේද? ඔබගේ හිත ගිය ගෙදර ෆොටෝ එකක් ගන්නවා. ඇයි ඒ? ඔන්න හොඳට තේරුම් ගන්න මේවා. ඊවල් 5ක් 10ක් බලාගෙන ගිහිල්ලා කියලා ඔන්න එක ගෙදරක ෆොටෝ එකක් ගත්තා. මොකටද? මතු පාවිච්චියට නේද? ඔන්න ඕකට තමයි උපාදාන කරගත්තා කිව්වේ. උපාදාන කරගත්තා කිව්වේ ආසන්නයේට අද්දලා තියාගත්තා. උපාදාන. ආසන්නයේට අද්දලා තියාගත්තා. මොකටද? ආයි ගොඩනගන්න. ඔය යනකොට ළමයෙක්ව දැක්කොත් එහෙම ෆොටෝ එක නෙමෙයි. හිතින් ගහ ගන්නවා ෆොටෝ එක. චූටි ළමයෙක්ව දැක්කොත් එහෙම. ඊට පස්සේ එතනම කසාද බැඳගෙන අර ළමයා වහදා. ඒ ළමයා වහදන්න කියලා අමාරු වෙටිච්ච අය නැද්ද? අංග විකල ළමයි, මන්ද බුද්ධික ළමයි, විකෘති වෙච්ච ළමයි හැදිච්චල මිනිස්සු නැද්ද? ඉන්නවා. හැබැයි ඔක්කොම හදන්න ගියේ කාවද? අර ළමයා. දැකපු ළමයා වහදන්න ගියේ. ඈ? ඔව්. අර බබාලගේ සින්දුර වටේ ගාගෙන එහෙම කරන්නේ මොකද්ද? ඒ જાතිය කෙනෙක් තමයි බලාපොරොත්තු. නමුත් බලාපොරොත්තුව නෙමෙයි ඉස්ත වෙන්නේ, හේතුන්ගෙන් ඵලය හැදෙන්නේ. එහෙනම් හැදිච්ච ඵලයට දේශ කරන්න හිම යන්න එපා. යුතුයකම කරන්න. අපි දමු කෙනෙකුට අංග විකල ළමයෙක් හදනවා. ඇවිදින්නත් බෑ, මොකුත් නෑ, ඔහේ වැල්ල ඉන්නවා කියලා. කරන්න දෙයක් නෑ. ඒක තමයි හේතුන්ගෙන් හැදිච්ච ඵලය. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් ඉතින් පෝෂණය කරන්නයි තියෙන්නේ. කලියුතු කියලා නේද හැම දෙයක්ම කරන්නයි තියෙන්නේ දැන්. ඒක තමයි සබාවේ. එහෙනම් දැන් මේ වේදනාව කියන ඒවා හේතුන්ගෙන් හැදෙන නිසා ආයි කවදක්වත් ඒ වේදනාව ආයි ගන්න බෑ. එහෙනම් එහෙම කරන්න බැරි නම් මොකටද ආයි අර පස්සේ ගන්න තියාගන්නේ? ඔන්න හොඳට හිතලා බලන්න. යම් යම් තැනක මිඳ පිඳපු දෙයකට ඇලෙන්නේ ඇයි? ඒක පස්සේ ආයෙ විඳින්නේ. ඒක මතක තියාගන්න ඒකයි. ආසන්නයේට අද්දලා තියාගන්න. ආසන්නයේට අද්දලා තියාගන්නේ මොකටද? නැවත පාවිච්චිය සඳහා. පසුව පාවිච්චි කරමු. යම් සංඥාවක් හුත් එහෙමයි. ඒකත් පසු පාවිච්චි උදෙසා අදලා තියාගන්න. ඔය ටික ඔක්කොම ওই විදිහට අදලා තියාගත්තාම තමයි අර විඥානේට ආහාර එන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න දෙන්නේ? දැන් යථාර්ථවත් දකිනවා. අනිච්චයි. මොකද ඇයි අනිච්ච උනේ? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. එදා ඒ හේතු ටිකෙන් හැදිච්ච ඒ වේදනාව කොහොම කළවත් අද මට තව අද හෝ අනාගතයේදී මට හදන්න බෑ. අන්න අනිත්‍යයි. එහෙනම් ඒක නිසා මම දුකටපත් වෙනවා විතරයි. අන්න දුක්ඛයි. එහෙනම් මේ කියන දේ මහා අසාරයි. එහෙනම් මේක අසුභයි. ඒ කියන්නේ භවයක් හදන්න හුදුසු එක නෙවෙයි. ඔන්නයේ කරුණෙන් කරුණ මනාකොට භාවනාවට නගන්න. චතුර්ථ ධානයේටම යන්න නෙමෙයි. නේව සංඥා නාහඤ්ඤායී යතනට යන්න නෙමෙයි. මේක හොඳට සිහි කරන්න. ඒ සිහි කරගෙන සිහි කරගෙන යනකොට ඔය නිවන කියන එක ඔබට සකස් වෙලා එයි. සම්මා සමාධියේ තියෙන්නේ චතුර්ථ ධාන සමාපත්තිය නෙමෙයි. චතුර්ථ ධානයේ චතුර්ථ ධානයේද පත් වෙන්න හිත කීයද ඕනේ? එකයි. එක හිතක් චතුත්ථ ධානයෙන්ද පත් වෙන්න බැරිද? සමාපත්තිය කියන එක වෙනස්. හුස්පවාල අතර වෙන චතුත්ථ ධානය සමාපත්තිය. යමෙකුට චතුත්ථ ධානයෙන් ඕන එක හිතකින් පත් වෙන්නත් පුළුවන්. තුදීක ධානයේ ඉඳලා එක පාට චතුත්ථ ධානයට ගියා එක හිතයි ආයි බැසවල යන්න. එහෙම වෙන්නත් පුළුවන්. එහෙනම් ඔය ධානාංග හැම ධාන හතර එක මොහොතක් හිත හිත හිත හිත බව නැගිල යන්න හුලුවා. දාරුචීරිය හාමුදුරු, ගෝධික හාමුදුරු, ඔය හැම කෙනාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගියේ නැද්ද? මෙහෙම මෙහෙම ගියේ. බෝධිග හාමුදුරුව පැන්න ගලෙන් පල්ලෙහාට. පයිනකොට බුදුහාමුදුරුවෝ ගාතාවක් කිව්වා. අරහත් වෙනපත් වෙලා වින්නම් පැවේ. පල්ලෙහාට වැල්ලා. එන ඒ මොහොතේදී අර වැටෙන මොහොතනේ. එන ඒකම නම් ධාන්න නැගෙන්න පුළුවන් ඒ මොහොතේ. හැබැයි සමාපatti නෙමෙයි. ධානයයි සමාපatti කියන්නේ දෙකක්. භාවනා කරලා කරලා කරලා කරලා කරලා චතුත් අධ්‍යානෙ සමාපත්තියට යන්න පුළුවන් කෙනෙකුට. අන්න එතකොට පුළුවන් වැඩකාරය වෙන්න. චතුත් අධ්‍යානෙ සමාපත්තියෙන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් චතුත් අධ්‍යානෙ මිදිලා භුබ්බේ නිවාස හවුත්‍රි ඥානෙ වගේ දේවල් වලට හිත තියන්නත් පුළුවන්. එහෙම සංවේදයක් වෙනම තියෙනවා. නමුත් නිවන් දකින්න කියන එක ඕනේ ධානකම වේදේ තියෙන්නේ අන්න ඒ විදිහට. ධාන සමාපatti නෙමෙයි යෝනි මොනවද? ධාන. ඒ ධාන කියන ඒවා එක විනාඩියකට නැගිලෙන්නත් පුළුවන්. ඒක සමාහට ඔබට දැනෙන්නේවත් නෑ. අනේම චතුත් ධානයේදී ගියාද? චතුත් ධානයේදී ගියාද කියලා දැනගන්න නම් මොකද්ද වෙන්නේ? අර ධානාංග ලක්ෂණ ඒ පිළිල යන්න එපා. ඒව දැනගන්න නේද? නමුත් එහෙම වෙන්නම ඕනේ නෑ. එක මොහොතකින් ඔබට චතුත් ධානයටපත් වෙන්නත් පුළුවන්. ද්විතීක ධානයටපත් වෙන්නත් පුළුවන්. එක මොහොතකින්. වතුණ නැති වුණා. ඒපත් වෙච්ච වෙලාවේ රහත් වෙන වතුණා. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඔය හැමෝම භාවනා කරන්න හේව්වට. කමන්නේ භාවනා කරන්න. හැබැයි මේ කිමේ වෙලාවේ මේ කියන කතා ටික හොඳට ඔළුවට අරගෙන මේක වඩන්න. මම ආවා භාවනා කරන්න කියන්න එපා කියන්නේ නැහැ. හැබැයි ගොඩාක් භාවනා කරන පිරිසයිලා මට කියන්නේ නම් මොකද්ද? නිල්ලිලි පෙරුණා, රතුලිලි පෙරුණා, අරක වුණා, මේක වුණා, මේක වුණා, අරක වුණා. හැබැයි මම අපිත් භාවනා කරනවා. මට නම් තාම කිසිම නිල්ලිලියක් පෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවද දන්නේ? මගෙත් ඉන්නවා මලගිය ඥාතිවරු මැරිච්ච. පෙන්නේ නැහැ. මමත් මේ දෙවියෝ තවත් කටයුතු කරලා තියෙනවා. ඒ කෙනෙක්වත් පෙනෙන්න නම් ඇවිල්ලා නැහැ. ආවොත් නම් මට කියන් දෙන්න මොකද? මේ යනවද මට මගේ වැඩේ කරගන්න? මට නම් කියන් දෙන්න එච්චර. ඇයි? මේ වෙලාවේ මට තියෙන්නේ නිවන් දකින්න. ඒක තමයි පරමාග්‍ර කරගෙන. එහෙනම් මේ වෙලාවේ මට නිල්ලිලි රතුලිලි පෙන්වන්න ඉන්න ඕනේ නැහැ. කවුද? ඔබ වැඩේ වෙලා තියෙන්නේ මේ වෙනේ භාවනා කරන් ඉඳගත්තට පස්සේ ඒකෙත් තියෙන උපාදාන කරගත්ත ටික. ඇයි කාගෙන් හරි අහගත්තනේ භාවනාවගේ? අහගත්ත ගමන් එයා මොකද්ද කිව්වේ? නිල්ලිලි පේනවා. රතුලිලි ඒවා එනවා. ඒවා අහම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අයින් කරා. අහන්න ගිහලා ඕනේ කෙනෙක්ගේ. ඔය භාවනා කරන ගොඩක් පිරිසෙන් අහන්න. ගුරුවරු නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය පිරිසෙන් අහන්න. දැන් භාවනාවට ඉඳගත්තාම මොකද වෙන්නේ? එහෙනම් භාවනා කරගෙන යනකොට එලි එහෙම එයි. ඒ එලි එනකොට ඔය එලි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අයින් කරා. එහෙනම් තමයි කටහඬවල වගේත් එන්න පුළුවන්. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අයින් කරා. ඔබට මේව ඇහිලා නැද්ද? ඔබට අහලා බලන්න මේ ඔය භාවනා කරනවා කියන්නේ. පිළිගනි. සාස්ත්‍රීය මහන්තිගේ ශාසනය මම දැකපු දේ නා. අර හින්දුන්ගේ තියෙන ශාසනය දැකපු දෙයට වඩා වෙනස්. ආතුන් වහන්සේ දීවිච්ච ප්‍රඥා ගෝචර ධර්ම. තනිකරම ප්‍රඥාවන්තයන්ට දේශනා කරපු ධර්ම. දැන් සමාධියට නෙමෙයි ශාස්ත්‍රීය වහන්සේ දැන දුන්නේ මොකටද? ප්‍රඥාවට. එහෙනම් මම කියන්නේ මෙන්න ධම්ම විමර්ශනය කරනවා අපි. නමුත් එකම එක මොහොතකවත් ධම්ම විමර්ශනය කරන වෙලාවට වෙන ඉන්නේ නම් තේන්නේ. ධම්ම තමයි විමර්ශනේ ඉදිරියයි. මොකද හේතුව මම හිතන්නේ පිටින් අපිට උපාදාන නැහැ. මොකද ඒවට අපි දන්න දෙන්නේ නැහැ. ඇයි මුදුනෙක් වෙන්න නෙමෙයි භාවනා කරන්නේ. සමහරවල් වන්ති ළමයි අහන මේ භාවනා කළා ඔය ෆෝන් එක පොඩ්ඩක් හැංගවලන්න බැරිද? එහෙමත් අහන මං කියනවා මම භාවනා කරන්න ඕනේ නැහැ මම ෆෝන් එක නම් එහාට කරලා පෙන්නන්න. ඕකට මොකටද මම භාවනා කරන්නේ? ෆෝන් එක අතින් ගන්න එහා පැත්තෙන් තියන්න පුළුවන් ඒක භාවනා කළා මොකටද ඕක තියන්නේ? මුලට කිසිද? එහෙනම් භාවනා කරන්නේ මැජික් ගන්න මිනිස්සු. කොහොමද සාත්‍රයක් හැම කියන්න පුළුවන් මොනවද? ඈ? ඊළඟට පෙරේතයෝ ඉන්නවා පිටින් ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න. ඒක හාමුදුරුවනේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ කතාව ගමන් අහලා තියෙනවා. ඒක හාමුදුරුවෝ අඳුරට කලිසම් අඳින්න ගත්තා. භාවනා කළා පෙරේතෙක් ඇවිදින්න මොකද කළා තියෙන්නේ? අවවාද කරන්න පටන් ගත්තා. ආයි හාමුදුරුවෝ කියන කවුරු කියනවත් අහන්නේ නැහැ දැන්. ඇයි? මගේ සමාධි බලයට නැගිලා ඇවිල්ලා තියෙන්නේ දැන් මට පෙරේතයා. දැන් පෙරේතෙක් කියලා දන්නේ. දැන් මගේ සමාධි බලයට මේ ඇවිල්ලා තියෙන්නේ කියන ඉතින් අර පෙරේතයා කියනවා මේ බුදුහාමුදුරන්ගේ කාලේ ඔහොම නෙමෙයි. බුදුහාමුදුරුවෝ සිවුරු අඳිනකොට සිවුර මේ ඔහොම නෙමෙයි. ඕ මේ වැද්ද විදිහ නෙමෙයි. මේම කපල මහලා තමයි එහෙම තමයි අඳින්න කියලා තියෙන්නේ. කොහොමද? පිස්සු මුලා. මම මේ කියන්නේ භාවනා කරන්න එපා කියලා නෙමෙයි. ශාස්ත්‍රෝන් වහන්සේගේ ධර්ම භාවනා කර. භාවනා කියන්නේ මොකක්ද? බහාලා තියනවට. ඔබගේ හිත මොකේ බහාලා තියන්නේ? ධර්මයේ බහාලා තියන. එච්චරයි ඔබට කරන්නේ. ඊට ටික සුද්ධ වෙලයි. දැන් මෙන්න මේක හිතන්න. සාතුරුන් වහන්සේගේ දේශනාවේ දින මෙන්න මෙහෙම එක. අවිජ්ජා පත්‍ය සංඛාර. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. නාම රූපත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදානං. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය දුක්ඛෝ. දුක්ඛ පත්‍ය සද්ධා. සන්න සද්ධා පැලට ආහම මේ දුකෙන් සද්ධාව ජනිත වෙනවා. සද්ධාවෙන් ප්‍රමෝදයක්. ප්‍රමෝදයෙන් ප්‍රීතියක්. ප්‍රීතියෙන් පස්සද්ධියක්. පස්සද්ධියෙන් සුඛයක්. සුඛයෙන් සමාධියක්. සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයක්. යථාභූත ඥාන දර්ශනයෙන් නිර්වේදයක්. නිර්වේදයෙන් විරාගයක්. විරාගයෙන් විමුක්තියක්. විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයක් ලැබෙනවා. එහෙනම් දැන් අවිද්‍යාව තියනාට නිවන් දකින්න ක්‍රමයක් නේද මේ කියලා තියෙන්නේ. අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ගිහිල්ලා දුක ජනිත වෙනවනේ. ඔන්න ඔය දුක ජනිත වෙනකොට දුකින් නිදහස් වෙනවා සාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි, සද්ධර්මයේ කෙරෙහි, ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි මොකක් හටගන්නවද? සද්ධාවත් ජනිත වෙනවා. ආන්නේ සද්ධාවත් ජනිත වෙච්ච කෙනාට ප්‍රමෝදයේ ඇතිවීම කියන එක, සද්ධාවෙන් ඉන්න කෙනාට ප්‍රමෝදය ඇතිවීම කියන එක පිංගතුනි චේතනාවෙන් කළ යුත්තක් නෙමෙයි. ඒක ඉබේ කෙරෙන එකක්. ප්‍රමෝදය ඇතිවෙච්ච කෙනාට ප්‍රීතිය ජනිත වෙනවා කියන එක හිතල කරන්න ඕන එකක් නෙමෙයි. ඒක ඉබේ වෙන එකක්. ප්‍රීතිය ඇතිවෙච්ච කෙනාට පස්සද්ධිය ඇතිවීම, පස්සද්ධිය ඇතිවෙච්ච කෙනාට සුඛය ඇතිවීම, සුඛය ඇතිවෙච්ච කෙනාට සමාධිය ඇතිවීම, සමාධිය ඇතිවෙච්ච කෙනාට නිර්වේදය ඇතිවීම, යථාභූත ඥාන දර්ශනය ඇතිවීම, යථාභූත ඥාන දර්ශනය තියෙන කෙනාට නිර්වේදය තිබීම, නිර්වේදයෙන් විරාගය, විරාගයෙන් විමුක්තිය, විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය. ඔය එකක්වත් චේතනාවෙන් කළ යුත්තක් නැහැ. ධර්මය විසින් ධර්මය පුරවනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මය විසින් ධර්මය පවත්වනවා. චේතනාවෙන් කළ යුත්තක් නැහැ. එහෙනම් දැන් ඔබ මොකද්ද ඉඳගෙන හිතුවා? මම දැන් සතුත් අධ්‍යයනයෙන් සම්බන්ධින්න ඕනේ කියලා එහෙම භාවනා කරන්න ගත්තොත් එහෙන මොකද්ද? එහෙනම් ඔබ චේතනාවෙන් යමක් කරන්න යනවානේ. මේ චේතනා කරණීය වූත්‍ර අංගුත්‍රනිකාය. දැන් මම මේක පෙන්වන්න ඕනේ නැහැ. මම පෙන්වන්නේ නැහැ. උත්තමයෙක් ඉන්නවා පෙන්වන්න. ඒ උත්තමයන් ඕනනම් ඔය හැරි දැනග ඒ උත්තමයා පෙන්වලා ඇති මේ දහම් කරුණ. මම මේ කියන එක සැකයි නම් අන්න එක බලන්න. එතකොට හරි. ඒ වගේ උත්තමයේ පරම ශ්‍රේෂ්ඨයි. ඒතර කෙනෙකුට සැකයක් එහෙම දිනවන නම් ඔන්න බලා ගන්න පුළුවන්. ඒතර අපේ කාලේ නැස්ති වෙන්නේ නැහැ. එහෙනම් දැන් ආයේ අපෙන් එහෙම අහන්න එපා. මොකද්ද? කොහොමද දීපු සූත්‍රය මොකද්ද? අංගීය සූත්‍රේ. එහෙම අහන්න එපා. කරන් තියෙන්නේ මොකද්ද? දැන් ඒවට ඒවා ඇරිලා තියෙන්නේ. එන ඕන වෙලාවක සැකයක් එහෙම ආවොත් බලන්න පුළුවන්. හැබැයි මම ඔබට කියන්නේ මේක. නිවන් දැකීමයි ධර්මයේ දැන ගැනීමයි කියන්නේ දෙකක්. සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. එහෙනම් බිවදනේ ධර්මයේ විසින් ධර්මය පවත්වන්න දෙන්න. ඔබට ඔබ කල යුත්තේ විතරක් කරන්න. ඔබට තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත වඩන්න මොකේද? අර කියපු නාම රූපයන්. අර ටික ඔක්කොම බැරිලෙයි. එහෙනම් ආයේ මේ ප්‍රථම අධ්‍යයනයේ සම්වැදීම කියන එක හිතලා කරන්න ඕනේ නැද්ද? නෑ, ප්‍රථම අධ්‍යයනයේ සම්වැදී ඔබ. අවශ්‍ය දැනදී. ත්‍රිවිධ අධ්‍යයනයේ සම්වැදී ඊට පස්සේ ඒක පිළිවෙලින් සම්වැදීලෙයි. ඊට පස්සේ අතාවූත ඥාන දර්ශනෙට එයි. එදිරිම නිර්වේදයට යයි. නිර්වේදය කියන අදහරිනවා. වේදකන්නක නවත්තනවා. වේද කරනවා කියන්නේ පවත්තගෙන යනවා. අල්ලගෙන පවත්තගෙන යනවා. ආයුර්වේදය කියන්නේ මොකද්ද? ආයුෂය පවත්තගෙන යනවා. පවත්තගෙන යන්න මොනවද කියලා ඉන්න ඕනේ? ඒ ටික තමයි එදී. වේදගන්ත කියලා කියන්නේ ලෝකයේ පවත්වීම උදෙසා කරන්න ඕනේ ඒවා. ඊළඟ නිර්වේදේ. නිර්වේදෙන් විරාගය. විරාගයෙන් විමුක්තිය. විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය. ඒ කියන්නේ තමන් අරහත් වෙන්නපත් උනා කියලා දැනගන්න. ඔන්න ඔය නිදනගත් උත්තමයා අරහතුන් වහන්සේ. එහෙනම් දැන් මේ දැන් ගලාගෙන යන ක්‍රමවේදකුත් තියෙනවා. එහෙනම් ඔබට කරන්න තියෙන මොකද්ද? අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න අර කියපු කරුණු ටිකේ. ඉතින් ඒකේ තියෙන උපාදානෙ නැති කරගන්න. නිකන් නෙමෙයි හැබැයි. ඒකේ උපාදානෙ තියෙනවා කොයි විදිහේද? අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන පෙරේත හීම් ගන්න බාහිර අභ්‍යන්තර කියන හැම මට්ටමකින්ම ඕක අයින් වෙන්න ඕනේ. ඔය ඔය රූපය කියන එක පින්වතුනේ රූපස් ඛණ්ඩ කියන ඒවා ඔබ ගහගත්ත ෆොටෝ. අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර ඔය මට්ටම් වලට ඔබ දාගෙන ඉන්නවා. දේ රූප ළඟ රූප සියුම් රූප ඝන රූප බාහිර රූප අභ්‍යන්තර රූප ආදී වශයෙන් ඔක්කොම දාගෙන ඔබාගෙන ඉන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට පින්විතනෙ ඔක්කොම ගැලවි යනවා. කරන්න ඒ කාන්තේම ධර්මයේ සත්‍යයි. මම ඔබට කියනවා රහතන් වහන්සේලා මහා බිහි වෙන්න ලොකු මහා කාලයක් යන්නේ නැහැ. දැනටවත් බිහි වෙලා ඇති බිහි වෙලත් හිටියා. රහතන් වහන්සේලාගෙන් මේ බිම හිස්ුනේ නැහැ. හිස් වෙන්නේ නැහැ. තව කාලයක් යනකම් හිස් වෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලා බිහි වෙන්න මහා කාලයක් යන්නේ අනාගතේ. මහා පිරිසක් බිහි වෙන්න. ඒ අතරතුර ඉරිදිලාමින් බිහි වෙන්න පුළුවන්. ඒකට පාරමිතා පුරපු කවුරු හරි ඉන්නවනම් ඒ පුද්ගලයා ඊදී පායි ලෝකෙට. ඒසකොට මිනිහ වෙනවනි. මේ ඊරුදීන් පවා ලෝකෙ මේ ආයේ මේ වෙලා නැහැ කියලා. ඉතින් එහෙම ක්‍රමවේද ලෝකෙ තියෙනවා. ඒම ක්‍රමවේද ක්‍රියාත්මක වෙයි. මේ හිතන්නකො මේ හාමුදුරු 600ක්. එතන හාමුදුරු 1000ක් විතර. නිවන් දකින වැඩ පිළිලෙ ඉදිලා. ඒ වැඩ පිළිල කරගෙන යනකොට රහතන් වහන්සේ 3400ක් බිහි වෙනකොට ඔතනින් එක රහතන් වහන්සේ කෙනෙක් හිටින එකක් නැද්ද? තේජෝ සමාපත්තිය සම්වදින්න පුළුවන්. රහතන් වහන්සේලා එක නමක් ඉන්න වෙලාවක උන්වහන්සේලා තේජෝ සමාපත්තිය සම්වදින්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් එයි. නමුත් රහතන් වහන්සේලා 600ක් විතර ඉන්න තැනක එක උත්තමයකට බැරි වේද තේජෝ සමාපත්තිය සම්වදින්න? ඉතින් එහෙම වෙයි ඉස්සරහට. ඒක ඔබගේ පිංගල්වල ඒ බලානු ඒව සිද්ධ වෙයි. ඒවදි වෙන්න ඉඩ ආරෙන්න. ඉතින් ඒක කොහමhari දැන් ඔන්න උතනින් ගැලෙව්වා. ඊළඟට තව දැනක් තියෙනවා. දැන් අපි ඊළඟ සතිය දැන් ගලවන දැන් තමයි විශේෂයෙන් කතා කරන්නේ ඊළඟ සතියේ. වනේ උඩින් උඩින් කියන්න. තව දැනක් තියෙනවා සලායතන ගලවන්න පුළුවන්. සලායතන ගලවන්න තමයි සාහතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ආයතන. ආයතන ගැන චක්ක ආයතන ගැන දේශනා කළා. ඒලා තියෙන අසාරත්වය බලන්න කියලා. දැන් මම ඊළඟ හතියේදී මම ඒ ගැන කතා කරනවා. ආයතන. ඇස ඇවිල ගත්තේ, රූපේ ඇවිල ගත්තේ, චක්කු විඥානේ ඇවිල ගත්තේ, චක්කු සංපස්සේ ඇවිල ගත්තේ ආදී වශයෙන්. චක්කු සංපස්සජ වේදනාව ඇවිල ගත්තේ. අර ආයතනකින් වෙන ක්‍රියාදාමය. ආදිත්ත පරියාය සූත්‍රය. කාඩ දේශනා කළේ තුම්බෑ ජටිලයන් ආදිත්ත පරියාය සූත්‍රය. හාත් පසම ගිනි ඇවිල ගත්ත සූත්‍රය. එන ඇස ඇවිල ගත්තේ, රූපය ඇවිල ගත්තේ, කුමකින් ඇවිල ගත්තේ? රාග ගින්නෙන් ඇවිල ගත්තේ, දවේශ ගින්නෙන් ඇවිල ගත්තේ, මෝහ ගින්නෙන් ඇවිල ගත්. දේ මහා ගිනිජාවලින් ඇවිලෙනවා. එන ඇහැක් දරාගෙන දැම්මං ඔබට කලින් කිව්වා ඔය කඳ කියලා කියන්නේ මොකක්ද? අර ඔබට ඇවිල්ලා තියෙන ශරීරය. ඔබ ඇත්තටම ශරීරයක් ඉල්ලපු කෙනෙක් නෙමෙයි. ඔබ මොකද ඉල්ලන්නේ? මන රූප දකින්න හැදියා. මන ශබ්ද අහන්න කනදියා. ගඳ සුවඳ දැනගන්න නහයදියා. රස දැනගන්න දිවදියා. පහල දැනගන්න හංගඩයක් දීපන්. ওই ටික තමයි ඉල්ලුවේ. ওই ටික ඉල්ලුවා කියන්නේ ওই ටික තමයි හොඳ ටික. ඒකයි කිව්වේ මොකද්ද? ලස්සන කෙල්ලෙක්ව දැකලා කෙල්ලට ආසාවෙන් කෙල්ලව ඉල්ලුවා. බල්ලෙකුට අන්න බාගදීච්ච අම්මාවත් හම්බ වෙනවා කෙල්ලත් එක්ක. කෙල්ලට ඉන්නවා අම්මා අන්න බාගෙ හැදිලා. කෙල්ලට ආසාව ඉන්න මොකක් ගන්න ඕනේද? අම්මාවත් ගන්න ඕනේ. අම්මට සැලකුවේ නැත්තම් කෙල්ල යනවා. දැන් මොකද වෙන්නේ? කෙල්ලට ආසාවෙන් අන්න බාගදීච්ච අම්මාව අරගෙන දැන් මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් අර අම්මට සාතු සප්පායම් කරනවා. ඒ කරන අතරේ කෙල්ලත් ඇවිල්ලා පොඩ්ඩක් ඇඟේ දැවටිලා යනවා. මේ ඇහැ ඇරිලා රූපයක් එහෙම දෙන්නනවා. ආයි මොකද කරන්නේ? ආයිති අර අන්තභාගය දිච්ච අම්මව නලෝ නලෝ ඉන්න එක තමයි කරන්න වෙන්නේ. මේ ඊළඟ එකටත් අන්තභාගය දිච්ච අම්මෙක් ඕනද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එපාද? එපා කිව්වට හරියන්නේ නැහැ. ඇයි ඕන කියන විදිහ ලැබුණේ නැහැ. හේතු විදිහින්ද ලැබුණේ? එන හේතුවක් තියෙන නිරුද්ධ කරන්න. තණ්හාව නිරුද්ධ කරන්න. එච්චරයි. ආයෝ අනේ මට ওই જાතිය නම් එපා. එහෙම හරියනවද? එහෙම ඒ වගේ නෑ. අර જાතිය නම් මට එපා, මේ જાතිය නම් මට එපා. ඒව වැඩක් නෑ. ප්‍රාර්ථනාවෙන් කලියුත්තක් මෙතන නෑ. හේතු බැලුවා, හේතු නිරුද්ධ කළා. එහෙනම් තින්දින ඔන්න ආයතනික මට්ටමින් ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තින්දින මේ ගලවලා අයින් කරන්න පුළුවන් තැන් ටිකක් සාස්ෘණවාදීව දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒව නැවත නැවත කතා කරලා ඉන්නේලා මේව භාවනාවට නගන්න. මේව භාවිතා කරන්න. නිතර නිතර භාවිතා කරන්න. ඒ කාන්තෙම තින්දින මේ නිවන් මඟ ඔබට තියෙනවා. මම කියන්නේ නැහැ ඔබට පැවිදි වෙන්නම කියලා ඇවිදින්න. පැවිදි වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම එහෙම ලොකු අමාරුකමක් තියෙනවා නම් කරන් තියෙන්නේ මොකද්ද? මෙතන ඉඳගෙන මේක වඩන්න. දවසකට යම් ප්‍රමාණයක් කාලය යොමු කරගෙන මේක වඩන්න. මේක වඩන්නේ වඩාගෙන යනකොට ඔබට ඒ අවස්ථාව උදා වෙලා ඇයි? එතකොට ඒ කාර්යයන් සිද්ධ වෙයි. මේ ශ්‍රී සත්‍ය ධර්මය කියන්නේ මොන තරම් ආශ්චර්යයක්ද කියලා බලන්න. අද උදේ ඉඳලා සහලවල වුණ තිබුණා මට. පන්දිගලේ වෙවුල වෙවුල. ධර්මාසනේ ඉඳගෙන බණ කියන්න ගත්තට පස්සේ ඔය මොකුත් නැහැ. ඒකයි කියන්නේ සාතුන් වහන්සේගේ සද්ධර්මය මහා ආශ්චර්යයක්. මෙතනින් නැගිල්ලකින් ටිකක් එලා යනකොට අමාරු වෙයි යන්නේ. දැන් මෙතන ඉඳගෙන සද්ධාම මේ කතා කරනකම් බින්දෙන ඒවට බාධා එන්නේ නැහැ. මේ ආශ්චර්යවත් සද්ධර්මයේ ප්‍රයෝජන ගන්න කෙනෙක් නිවන් දකින්න. එතර තමයි තියෙන්නේ. වෙන මොකොත් හිතන්න යන්න එපා දැන්. නිවන තියෙන වෙලාවේ නිවන් දකින්න. මම නම් ඔබට කියන්නේ මේකයි. සාතුරු මාමේගේ ධර්මයේ පාවිච්චි කරලා ඔන්න යන්ත්‍ර භූත රෝමා කඩේ ඉල්ල ගන්න පුළුවන්. ඒ වෑන් ගුණයක් නැහැ කියනෝ නෙමෙයි. ඒ වෑනුත් ගුණයක් තියෙනවා. නමුත් මම කියන්නේ මේ වෙලාව භාවිත කරන්න මක් වෙන්න නිවන් දකින්න. අර මම ඔබට කිව්වේ වීසා නැතුව දුක් විඳින ළමයෙක් ඉන්නවා මේ. දැන් වීසා එකක් නැහැ. ඒක නිසා ලෙඩක් දුකක් හැදුනොත් ගිහිල්ලා වේද ගන්න විදිහක් නැහැ. තනක ගිහිල්ලා රස්සාවක් කරන්න විදිහක් නැහැ. කොහෙන් හරි වැඩ හොයාගෙන රස්සාව යන්නක් කරගෙන ඉන්න. ඔවම අවුරුදු ගානක් දුක් විඳලා දුක් විඳලා ඉන්න ළමයාට හදිසියෙන් රටේ නීතියක් දානවා. සතියක කාලයක් දෙනවා. ඇවිදින්න ඇප්ලිකේෂන් එක බාර දෙන්න PR එක ගන්නවා කියලා. සතියක කාලයක් දෙනවා. දැන් මෝ කිව්වොත් එහෙම. මගේ ළමයා අඬනවා. ඒක නිසා මට එන්න විදියක් නැහැ. බොස් බයිනවා එන්න විදිහක් නැහැ. මට වැඩ තියෙනවා එන්න විදිහක් නැහැ. මට වගකීම් තියෙනවා මට එන්න විදිහක් නැහැ කියලා. හැබැයි සතියයි අර දවස්තාව දීලා තියෙන්නේ. ඒ සතිය පෙන්නට පස්සේ ආයි මොකද වෙන්නේ? ආයි අර දුකේම තමයි. හැබැයි සතියේ කාලයක් තිබ්බ මක් වෙන්නේ? දුකෙන් නිදහස් වෙන්න. ඔන්න ඔයගේ අවස්ථාවකට මම දැන් ඇවිල්ලා තියෙන්නේ. අනාදිමත් සංසාරේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඔන්න එක මොහොතක් විවර වෙලා තියෙනවා සද්දන්නේ. ඔබට මතකද ඔබ පොඩි කාලේ මේ වගේ දේවල් ඇහුවේ නැහැ නේ කොහෙද? ඇහුවා නම් අද ඔබ මෙතන ඉන්නේ නැහැ නේ. නේද? එහෙනම් මේ සද්ධර්මයේ උපදින බව ඔබට තේරෙන්න ඕනේ. සාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මයේ නැවත නැවත මතුවේවි එනවා. එහෙනම් නැවත නැවත මතුවේවි එන වෙලාවේ මොකද්ද කරගන්නේ? ඒක වැඩි කරගන්න. ඒකයි මම ඔබට හැමදෙස්සෙම කියන්නේ. මේක තව කාලෙකදී නැතිලයි. මේ දේ තව කාලෙකින් නැති වුණාට පස්සේ වත්ත බද්දට දීලා ඇස්සට දස නියවන්න තමයි වෙන්නේ. අපරාධයක් කරගන්න. හොඳයි. එහෙනම් අපි අදට හමුවද. අද සජීවීව මේ ධර්ම දේශනාවට 120 කට අධික ප්‍රමාණයක් හවන් දීලා තියෙනවා. මම දැන් මම හිතන මේ YouTube බලහත් ස්ට්‍රීම් කරන වැඩ පිළිවෙලක් කරන මේ මාතෘරි ඉතින් විද්‍යාවක් යන්නේ සිද්ධ වෙන්න සහ මේ මාතෘරි කරගෙන තියෙන දේවල් තේ හරහා මේ වැඩ පිළිවෙල කෙරෙනවා. ඉතින් මේවා ආයි තීදී වලට නැගින ආයි යනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් මේවා යන්නේ පැපින්. මේ සද්ධර්මයේ හැංගිලා හිටියොත් අපරාධෙනේ. එක එක මේ ගැළවෙනවානේ. මේ කතා කරන මම කොච්චර ගැළවෙනවා. ඒකනේ මම බෙල්ල කඩලා ගියත් බන කියන්නේ. එක බණකටවත් එක සෙනසුරාදාවකවත් ලන්දනයේ හිටියනම් ලංකාවේ හිටියනම් කොහොමවත් බණනේ ලංකාවේ ලන්දනයේ හිටපු එකම සෙනසුරාදාවකවත් බණ නැතුව නවත්තලා තියෙනවද නැහැ. ඒ ධර්මයේ පිහිට තමයි තියෙන්නේ. ඉතින් ඒක තුළ තමයි පිහිටින් මේ ධර්මය අවබෝධ කරගෙන යන්නේ. අදටත් මගේ මතය තමයි මට නම් ධර්මදර වෙන්න ඕනේ නැහැ. මම ධර්මදර වෙන වැල පිළිවෙලක නෙමෙයි. මම ඉන්නේ මොන ආකාරයකින් හරි තව කෙනෙකුට නිවන් දකින්න පුළුවන් ආකාරයේ ධර්මයක් තමයි මම හැමදෙස්සම දරාගෙන. මුළු ත්‍රිපිටකෙම දරාගෙන නැහැ. ඒවා ඔබට කියන්නේ ඒකයි නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න ඕනේ දහම් කොටස් ටික දරාගන්න. තව කෙනෙක්ගේ නිවන උදෙසා තව කෙනෙක්ව මෙහෙවන්න පුළුවන් දහම් කොටස් ටික දරාගන්න. අනිත් ඒවා පොත්වල තියෙද්දෙන් ඉතින්. අවශ්‍ය වෙලාවට අපි කියවල බලමු. මුදුන්ගෙන් අවශ්‍යතාවයක් නැහැ. මම ඔබට කියන්නේ හැමදෙස්සෙම මේකයි. මේ බණහන අය හැරෙන්න මේ ලන්දන වෙන අනිත් අය දන්නේවත් නැහැ මම බණ කියලා. එහෙම පෙන්නන්නේ නැහැ. මොකද මුදුන් එන්න ඕනේ නැහැ. පුළුවන් තරම් පල්ලෙහාට ගිහිල්ලා ඉන්න තරමට හොඳයි. මානුක වැඩි ගල් මුල් එහෙම වදින්නේ නැහැ නේ. ඔය ආරාමේ ගොඩ නැගුණාම උනත් මම ඔබට හැමදෙස්සෙම කියනවා තව කෙනෙක් අනිත් එක මේ වැදගත්ම කාරණා. මේ පෘථග්ජනයාගේ ස්වභාවය තමයි මයින් මැනගන්නේ. ඌට මැනගන්න නැතුව ඉන්නම බෑ. හාමුදුරුව කෙනෙක්ගේ බණ ඇහුවොත් ඌ මොකද කරන්නේ? බණ අහන තේරුම් ගන්නව නෙමෙයි. ඌ එක කම්පයා කරනවා. අර බණයි මේ බණයි. අර බණයි මේ බණයි. හරක් කියන්නේ මුන්ට. හැම තිස්සෙම මැනගන්න. මැන මැනාමක් කරනවාද? උස්ස ගන්න. දැන් ඔබ වනා ඔබ කිව්වොත් එහෙම අපි අහන්නේ ධර්මයේ බයි. ආ ධර්මයේ බයි. ඒ කමන්නේ. ඒකේ වල හොඳ එකක් තියෙනවා. අරක ඉගෙනලා හොඳයි. ඒ අහන්නකො. ඒ නිසා අපි හිතන ඔය මන මන උස්ස ගන්න ගති ලක්ෂණයට අහුවෙන්න එපා. කිසියම් භික්ෂුන් වහන්සේ නම තවත් භික්ෂුන් වහන්සේ නමකට වඩා හොඳයි කියන්න යන්න එපා. ඒව වැරදි වැඩ. හිතන්න කෙමිස්ට්‍රි ගුරුවරු දෙන්නේ කියන්නේ එක ළමෙක් ගිහිල්ලා එක කෙමිස්ට්‍රි ගුරුවරයෙකුට කිව්වොත් එහෙම සර්ට වඩා අර සර් හොඳයි කියලා. අර මිනිස්සයා ඒ මොහොතේ ඉඳලා අර අනිත් කෙමිස්ට්‍රි ගුරුවරයා ඒ මිනිස්සයා දන්නේ නැහැ. විවිධ කතා හදහද පල්ලෙහාට දාන්න හදනව නේද? ඔය පෘථග්ජනයාගේ හැටි. ඒක නිසා පින්වතුනි මේ පෘථග්ජන මට්ටමට වැටෙන්න එපා. කවදාක්වත් මේ ආරාමේ මොන සුද්ධ වැඩපිළිවෙල කෙරුණා කිසිම තැනක ප්‍රචාරය කරන්න කිසිම තැනක කතා කරන්න එපා. උඹලගේ පන්සලේ වැඩවලට නම් වැඩවලට වඩා අර ආරාමේ නම් හොඳයි කියලා ඒ තැන නම් කතා කරන්න එපා. කවදාක්වත් කම්පයා කරන්න නැතුව කතා කරන්නකෝ. ඔයා හරි ලස්සනයි යන්නේ එහෙම කියන්නේ. ඔයා අරයට වඩා ලස්සනයි කිව්වම අරේ මොකද මොනවද හිතෙන්නේ? ඒ බලු ගතියන්නේ නේද? එතකොට ඊළඟට මොනවද කරන්නේ? අර අනිත් මිනිස්සයා ඇසිඩ් ගහන්න බලන් ඉන්න අරගගේ මූණට. එතකොට ඔබ ආරාමයේද කරන්නේ ලොකු කැලලක්. ඇයි ඔබ කොතන හරි කිව්වොත් එහෙම ඔය උඹලගේ වැඩවලට වඩා අතන නියම වැඩක් යනවා කියලා කියපු ගමන් මොකද වෙන්නේ අනේ ඊට පස්සේ අර මිනිස්සු බලනවනේ අර අර ආරාමෙට ගල් මුල් ගහන්න එතන ඒවටත් උත්තර දෙදී ඉන්නේ අපේ මේ ඉන්න ගිහි පිරිස් හැබැයි ඒ ආරාමේ තනිකරම පාලනය කරන්න පින්වදිනේ මාර්ගඵලලාභී ගිහි උතුම ඒ ආරාමේ හාමුදුරුව අතින් පාලනය වෙන එකක් නෙමෙයි ඒ හාමුදුරුවින් ආරාම පාලනය කරන්නේ හාමුදුරුවින් මොකද ඉක්මනින් නිවන් දකින්න කිහිලි ඉන්නේ කොහොමද හිමින් නිවන් දකින්න එතන ඉන්න දෙකොට්ටාසේ උපාසක උපාසිකා සහ භික්ෂු භික්ෂුණී භික්ෂු භික්ෂුණී කියන්නේ කවුද වේගෙන් නිවන් දකින්න අය උපාසක උපාසිකා කියන්නේ හිමින් නිවන් දකින්න අය ඒ හැරෙන්නේ වෙන කවුරුත් එතන නැහැ සියලු පරිපාලන කටයුතු කරන්නේ මාර්ගඵලලාභී ගිහි පිරිස් හෙවත් උපාසක උපාසිකා පිරිස් ඒ ඔබ ඔබම තමයි භික්ෂුන් වහන්සේලා ඒවට කිසිම ගැළවීමක් නැහැ විසුණු මහන්සිය සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. කිසිම වකීමක් විසුණු මහන්සියට නැහැ. එකම එක වකීමයි තියෙන්නේ. තමන්ගේ නිවන සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයත් රකින්න. ඔය දෙක තමයි තියෙන්නේ. එහෙනම් අපි එහෙම කරගමු. ඔබ ඉස්සරහට පින්වදින මේ ආරාම පූජා සඳහා අවශ්‍ය ඒ කරුණාකරන සැකසලා ඒදී ඔබ ඒවට සූදානම් පුළුවන් විදිහට කරන්න. එච්චරයි. බැරි දේවල් වලට අත ගහන්න යන්න එපා. අවිදම කුටියක් හදා යන මුදල තනියෙන් දරන්න බැරි නම් යාළුව හතර පහ දෙනෙක් එකතු වෙලා දරන්න. මම මේ කියන්නේ දරා මේක කුටි හදන්න කියලා නෙමෙයි. ඔබ හැදුව නැතා අපි කොහොම හරි හදනවා. මොකද මේකන මනුස්ස විතරක් නෙමෙයි. බොහෝ දෙනාගේ ආශිර්වාද මැද තමයි මේක කෙරෙන්නේ. මොකද දිනවලින් මේක කරන්න මේ මේකේ තියෙන ලොකු කතාවක්. ඒ කතාව මම පස්සේ කාලෙක කියන්න. මේක කරන්න මුරෝගාමි වෙච්ච පිරිස් මේ වෙනකොට දිව්‍ය ලෝක වලින් බැහැලා ඉන්නවා. ඒ කියන්නේ දෙවිවරු වශයෙන් නෙමෙයි. මනුස්ස වශයෙන් ඉන්නවා. ඉපදිලා දැන් මේ යම් වයස වලට රැඳිලා ඒ සියලු පාරමිතා සම්පූර්ණ කර පිළි ඔය ඔබ අතර ඇති හේ අය. DIA පිරිස් විසින් මේවා ගන්න හදලා ගනි. ධර්ම කතා කරන පිරිස්. ඒ ඔක්කොම ගන්න හැදිලා එයි. මං ඔබට කියනනේ මේ පින් දෙන්න වෙලාවේදී. ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී දේව කොට්ටාස ඉන්නවා කියලා මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. ඒ පින්වතුනි චාතුම් මහ රාජිකයත් තාවතින්සයත් කියන දිව්‍ය ලෝක දෙකේ. ඒ අයගේ ප්‍රධාන කර්තව්‍යයක් තමයි මනුෂ්‍ය ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. කලින් කලට ඒ අයගේ ඒ අය හැම පොයේ දවසකම ඒ අය රැස් වෙනවා රැස් වෙලා මනුස්ස ලෝකයේ තියෙන වැඩපිළිවෙල ගැන කතා වෙනවා මෙහෙන් අරයි යන ඔක්කොම තොරතුරු මේ රුක්ෂ දේවතාවුරු හරහා උඩට උඩට යනවා ඊළඟ ඒ අය එතකොට පින්වතුනේ ඔය අතර ඉන්නවනම් අරහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා තියෙන පිරිස් ඒ අය ගාවට ගිහිල්ලා දෙවරු ආරාධනා කරනවා ආරාධනා කරලා කියනවා දැන් කාලේ හරි නේද මනුස්ස ලෝකෙට වඩින්න චුත්ත වෙන්න බලාගෙන ඉන්න දෙවිවරු ඉන්නවා. ඒ ආර චුතිසිත හදලා දෙනවා. දැන් නිදුකානින් ගිහිල්ලා දැන් මනුස්ස ලෝකේ මේ වැඩ පිළිවෙල කරන්න කියලා. ආන් එහෙම මේ ලෝකෙට මේ පිරිස් එනවා. අරහත්ත්වයටපත් වෙන්න නැතුව මේ වෙන වැඩ පිළිවෙලක් කරන්න ඉන්න පිරිසුත් ඉන්නවා. සම්බුදු සාසනේ නගා සිටුනවා. අනගාරික ධර්මපාලතුම හෝල්කර්තුම ආදි වශයෙන් ඒ පිරිස් ඉන්නවා. ඒ පිරිස් ඇවිල්ලා මේ වැඩිල දිවිච්ච ගහ යන්තම් කෙලින් කරලා ගන්නවා. ඊළවසේ එක එක ආකාරයෙන් මේ පිරිස ඇවිදින්න මේ ගහ පළ දරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේකේ මේ පූර්ණ මේ ඒ සියලු ඉතිහාසයේ ඉස්සරහට අපි කියන්න දවසක. ප්‍රමාදී ගත ක්‍රමවේදවලදී ඔය පේනවනේ. එතකොට ඉතින් ඒව දැහැ වලා ගත්තයි. හරියටම කොහොමද මේවා වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි පින්වදින මේ මනුස්ස සංගතිය විතරක් නෙමෙයි. ඒ දෙවි දේවතාවුන්ගේ ලොකු බලාපොරොත්තුවක් ඇතුළු තමයි. ඉතින් බලන්නකෝ අද ප්‍රධාන වශයෙන් ඒ ආරාමයේ නාගස් වවන්න තීරණය කළා පිරිස්. මේ පිරිස හිතාගෙන ඉන්නවා නාගස් වවන්න කියලා. ඉතින් එහෙම හිතිලා තියෙනවා. මේ හේතු නාගස් වෙනවා ඒවා. ඔය නාගස්වල දෙවි දේවතාවු ලක්ෂ ගණනින් ඉඳි ඉස්සරහට. හැබැයි දෙවි දේවතාවු ඉන්න හින්දා නෙමෙයි ආරාමේ හොඳ. දෙවි දේවතාවුත් එන්නේ රහණේ පතාගෙන. උන්වහන්සේලාගෙන් පිට වෙන කිරණ මහා සාන්තයි, ප්‍රණීතයි හින්දා. ඒව ඇතුළේ ජීවත් වෙන. ඒ අපි කියලා නෙමෙයි නාගස් වවන්න හද. නාගස් අතර තව තව ගස් බවයි නාගස් බවනවා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම කම වේද? ඒක නිසා අපි හිතන්නේ ඔබට කරන්න පුළුවන් හැකි විදියට ඔබ කරන්න. ඔබට මේ වෙලාවේ කිසිම දෙයක් කරන්න බැරි නම් කිසිම දෙයක් කරන්න එපා. සාදු නාද දීලා පින් අනුමෝදන්. එච්චරයි තියෙන්නේ. දැන් අපේ ලංකාවේ මහත්තයෙක් කිව්වලු ඒ ලංකාවේ ඒ උදෙසා වැඩ කටයුතු කරන පිරිසට හැම කෙනාම කෝටියක් දාන්න ඕනේ. කියලා ඒ පස් දෙනෙක්ව හය දෙනෙක්ව රැස් කරලා ඒගොල්ලන්ට කිව්වලු එතන කියන නායකත්වයක් වගේ දරාගෙන ඉන්න මහත්තෙක් නායකයෙක් නෙමෙයි නමුත් ඒ ඒ ඇත්ත එක වැඩිපුර කටයුතු කරන මහත්තෙක් කිව්වොත් අපි හැම කෙනාම කෝටියක් දාන්න මේ මේ මේ ආයතන මේ මේ ආරාමෙට හැබැයි අපි කාටවත් මුදලින් ওই කෝටිය දාන්න බෑ එහෙනම් අපි හැම දෙනාම ශ්‍රමයෙන් කෝටියක් දාන්න ඕනේ ওই සාසනයට ඒ අය ශ්‍රමයෙන් කෝටියක් පූජ කරනවා සාසනයට පුළුවන් ශ්‍රමයෙන්ුත් බැරි නම් මොකද්ද කරන්නේ හිතින් ප්‍රාර්ථනාවෙන් කෝටියක් පූජ කරන්න සාසනේ. ඔය තියෙන්නේ පින් ගන්න ක්‍රම නේද? මුදලේ පුළුවන් අය මුදලින් කරන්න. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. හතර දෙනෙක් එකතු වෙලා ඕනම් පුළුවන් එකක් හදන්න. ෆැමිලි එකක් එකතු වෙලා එකක් හදන්න ඕනවා. තනියෙන් එකක් හදන්න ඕනවා. ඔයෙම ක්‍රම වේද තියෙනවා. පුළුවන් ප්‍රමාණයෙන් කරන්න. ඒ පුළුවන් ප්‍රමාණයෙන් කරන්න. අපි හැමෝම පුළුවන් ප්‍රමාණයෙන් තමයි හැමදේම කරන්නේ. වික්ෂුණීන් වහන්සේලා අඩුම ධර්මයේ හැදුනා නම් ඇති. වික්ෂුණීන් වහන්සේලාට දීන්නේ ගස්කල් පර්වත. ගහ කැඩෙන එක නමගේ වැඩේ කරගන්න පුළුවන්. කුඩයක් ඉහිලගෙන. වයින් වෙලාවට. මේ වගේ හීතල නැහැ නේද හරි පහසු. තේනාසනේ විදිහට දීන්නේ කුඩයක්. මේවත් පුළුවන්. වයින් වෙලාවට කුඩය ඉහිල නැහැ. අනිත් වෙලාවට භාවනා. මොකද dance කරන්න යන්නේ නැත්නම්. භාවනා කරන ඉඳි විතර නෙවෙයි. එන කුඩයක් හට ඉන්න පුළුවන්. ඒ මට්ටමේ හරි එතන වැඩ කඩියුතු වෙනවා. ඒකයි කිව්වේ. එංගෙනසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන් උත්තරම පිළිස ඉදිරිපත් වෙලා කරන්න. ඔය දැන් ඔය ගල් පූජා කරන්න හදන්නේ. ඒක උත්තරමයි. තේලු ඔය ඔක්කොම කොන්ක්‍රීට් වලින් ඉන්නේ මේ මේ කොන්ක්‍රීට් වලින් කරන වැඩ පිළිවිලක් තියෙනවා. මම ඔබට කිව්වේ ඔක්කොම කනූඩ ගහන්නේ නේන උත්තරයන්ට කිසිම හානියක් නොවෙන්නේ මේ වැඩ පිළිවිල කරන්න. කූඹියෙක්වත් ඇතුළට නොවෙන්නේ. මොකද කූඹියෙක් ඇතුළට ආවොත් කූඹියට ඒක බාර දීලා යන්න වෙනවා. උන්වහන්සේ ලෝක සුද්ධ කරගෙන ඉන්නේ නැහැ. එහෙනම් කූඹියෙක්වත් ඇතුළට නොවෙන්නේ. කනු ගහලා ඒ කනු උඩ ස්ලැබ් එකක් දාලා ඒ ස්ලැබ් එක උඩ තමයි ඒ ඉදිකිරීම කෙරෙන්නේ. ඉතින් එතකොට ඒ වණ අදාල ඉතින් ඔය විදිහට තව කෙනෙක් කියයි ඔක්කොටම වන්න සිමෙන්ති ආරම්භ දෙනවා. එතකොට මොකද වෙන්නේ? කුටියට යන ගාන අඩු වෙනවා. එනි එහෙම වෙයි ඉතින්. උනේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙයි ඉතින්. මේ සම්බුද්ධ ශාසනය මගේද? දැන් ඔය ආරාමය හදන්නේ මටද? හේ ආරාමය කියන්නේ ඔබට. ඔය ආරාමය කියන්නේ ඇත්තටම මට නම් ලොකු වදයක්. නින්දයන් නැති තරමේ වදයක්. මේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස තමයි ඔක හදන්නේ. ඉතින් ඒක මගේ පාරමිතාවේ කොටසක්. මට පැනල යන්න බෑ. මම පැනල යන්න උත්සාහ කළා. ආරාම රුක්මුල් වෙනතුන් හොයාගෙන යන්න උත්සාහ කළා. නමුත් ඒක එහෙම නෑ ලියවිලා. ලියවිලා තියෙන්නේ මොකද්ද? මේ කාර්යතාවය තමයි. ඉතින් එහෙනම් මං මූලික වෙලා ඉතින් ඒක කරන්න. ඒකන ඔබ තමයි කරන්නේ. ඉතින් උරුහරු කමක් මගෙන් ලැබෙයි. එච්චර. හොඳයි පින්වතුනි එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළ බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුසල සම්බාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී පළමුව සිහිපත් කරගන්න පිගතුනි අද මේ ආර්ය විනේ හික්මෙන්න මේ පැවිදි මාර්ගයේ උදෙසා පැවිදි වෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම උදෙසා දෙමාපියන්ගෙන් හෝ සෝයි පුරුෂයන්ගෙන් බිරින්දෑවරුන්ගෙන් දරුවන්ගෙන් හෝ කාගෙන් හරි බාධක පැමිණලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඔබ විසින් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමින් ඒ සියලු බාධක දුරු වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් දෙන්නේ මොහොතකට සිහිපත් කරගන්න. අද අපිට මේ ත්‍රිපිටකය අපි අදටපත් වෙලා තියෙන්නේ. එදා මුක පරම්පරාවෙන් මේ ත්‍රිපිටකය අරන් ආපු උත්තමයන්ගේ පටන් එදා මාතලේ අලුවෙන් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරලා තමන්ගේ පණ දෙවන කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව හිමිනේ සිවණක් පිරිස නිසා එහෙමනම් ඒ සිවණක් පිරිස දීපත් කළා ඔබේ සිරස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ උත්තමිය උදෙසා විහිදුවල පතුල් හරිනේ පිං විහිදී පැදිරියාමෙන් ඒ උත්තමිය නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං දෙන්නේ මොහොතකට සීපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉදලා මේ ස්තන්නේට ආවා වූ සීලම දීව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දේවදේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා වස්තිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආයි විශේෂ විහිදුවල පතුරුල හරිනේ පිං විහිදී පැතිරියාමෙන් ඒ ආගේ දේවානුභවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිණිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා එය බලාපොරොත්තු වන්නා වූ බෝධි හිමි දුමු නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයටත්ින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින විශේෂයෙන්ම සිහිපත් කරගන්න අද මේ සාස්තුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම කාය දරාගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ සීලම වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස දීපත් කරගන්න ඒ වගේම පිංගුතුනි ඒ අය වටේ ඉඳගෙන එයාගෙන් ගුරුහරුකම් ලබාගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ වටා ප්‍රචාරය කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිස දීපත් කරගෙන විදින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුදල ගංගා එයා විසේ විදුල පතුල් හරිනේ පිං විහිදී පැත්‍රියාමෙන් ඒ උත්මිය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්භවයේ තුළදී මේ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න. ඔබනම් ඥාමාන්තගතවන් දෙදෙනා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා ඥාතියෝ හිත මිත්‍රාදී ඒ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වදින මේ අද්භවයේ විතරක් නෙමෙයි මේට කල්පන්න එකක් ඇතුළේ තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විශේෂ විහිදුවල පතුරු හරිනේ පින් විහිදී පැතිරී ආවේ නේ යම් කිදී අභාග්‍ය ස්ථානයක ඉන්න නංගෙන් අසමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැල සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතක සිහිපත් කරගන්න මේට කල්පණු එකක් ඇතුළත ඔබ විසින් අවඩ සාදාන්ත ලක් කළ ඔබ ඔබගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ මරනවා කපනවා කොටනවා කියලා ආර්ය මගමනට බාධා පමුණුනොනම ලෞකික දිනුවට බාධා කරන නම් ඒ පිරිසව සීපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරුලරි නේපින් විහිදී පැතිරී යාවෙන් ඒ ආයේ අභාවි ස්ථානින් අතු මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැන සීමලපත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම තින්ගදින මොහොතකට සීපත් කරගන්න අද මේ අපි දේශනා කරන සද්ධර්මයේ පරිගත වෙලා ඒ CD මාධ්‍යෙන් හෝ පෙන්වීමේ මාධ්‍යයෙන් හෝ ඒ පිරිසට බෙදා හරින වැඩ පිළිවෙලක් කරන උත්තම උත්තමාවි පිරිසක් ඉන්නවා. ඒ වගේම තින්ගදින තමන් විසින් මහන්සියෙන් උපයා සපයාගත ධනේ ධනේ කොටසක් සතාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ රැක ගැනීම උදෙසා සම්බුද්ධ ශාසනයේ ප්‍රචාරය උදෙසා ඒ කටයුතු කරන්නා වූ ඒ සීල දනාව සිහිපත් කරගන්න. ඒ වගේම පිංගතුනි ජීවතුන් අතර ඉන්නා වූ තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ දුව දරුවෝ තමන්ගේ එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ආදී වශයෙන් ඒ සීල දනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විශේෂ විහිදුවල පතුරු ලරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ආදී අංගෙහි ගහපල උපද්ද දෝසාන්දය කර තිනන නම් ඒ සීල දෝසාන්දය කරංගස දූරින් බුත වේවා යක්ෂ බෙත පිසාද මලගල කුම්බාඩ ආදී වදන නියව දෝසාන්දය කර තිනන නම් ඒ සීල දෝසාන්දය කරංගස දූරින් බුත වේවා ඇස්වා හෝහා ඔල්ලේ සකසංකා දෝසාන්දය කර තිනන නම් ඒ සීල දෝසාන්දය කරංගස දූරින් බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසන තුළින් මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්දින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථාන රැවිල සද්ධාන මේ ශ්‍රවණය කරන්නට කලින් ආහාරයෙන් පානයෙන් සන්තරුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මාර්ගඵල අවබෝධ කරගන්න. එහෙම නම් ඒ ආහාර පාන සකස් මෙලා එදා යට අතීතයේ ඉඳලා ලැබවමුණු සකස් කරලා ලැබෙලි සකස් කරලා කුඹුරු වපුරලා ගෝයන් කබල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අපකට වෙලා කටයුතු කළා වූ සීල දනාව සිහිපත් කරගෙන විහිඳ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ මේ ආවිෂේ විසුල පතුලන්නේ පිං විහිදී පැතිරියාමේ ඒ අධිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් දෙන මොහොතකට සිහිපත් කරනද මේ සඳහදී සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හේතලෙන් පින්ෙන් ආරක්ෂා වෙලා මෙසේ මදුරංගෙන් ආරක්ෂා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙන අද මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා එහෙනම් මේ ස්ථාන භූමියල මුල් පදිංචි කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමිය ගොඩනැගීමලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන වල ගෙනලා බඳලා කළ සකස් කළා වූ යම් කිසි පිළිසක් ඉන්නවනම් අන්නේ පිළිසව සිහිපත් කරගෙන විසින් රස කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විදුල පතුලාරි නේපින් විහිදී පැතිරියාමෙන් ඒ ආයතම කිසි අභව ස්ථානයක කිනවනෙන් ඒ ගත මේ දේවා ආදී රාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා ඒ ආරත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තින දින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ඔබ බොහෝ ඈත ප්‍රදේශවල ඉඳලා මේ සම්න පැමිණෙන්නේ නැති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ සම්න ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම තින දින අද සජීවීව ලෝකින් ඕනම මිනිහට මේ සී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනාව පිටිකත් වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙන. විද්‍යාස වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිවාසික පිරිසක් විසින් මේ ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා එමනම් ඒ දායාද වලින් ප්‍රයෝජනය අරගෙන නිවන් දකින්න යන අපි අනුමෝදන් කරන තිනේ එයාට අනුමෝදන් වෙන්න කැපයි. එමනම් ඒ විද්‍යාස වශයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තිවාසික පිරිසත් සිහිපත් කරගෙන විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විශේෂ විදුවල පතුරු හරි නේපින් විහිදී පැතිරියා මේ එයාට දැන් කිසාවා විස්තනේ කිනුණ නංගෙන් අතමි දේවා අද රාමන සංඛ්‍යාතර වෙනින් සැර සීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒවලම් පින් ඇදලි බොහෝ වෙලාවක් සත් ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සත් ධර්මයේ ශ්‍රවණය කළා. බුද්ධ පූජා පැවැත්වුවා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත්තා වූ අනන්ත මහා පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම, මේ අද්භවය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.